හොඳයි සිංහසනි, සුපුරුදු පරිදි දහම් සාකච්ඡාව ආරම්භ කිරීමට ඔබ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කැමති ඒ දස දහසක් ලෝක ධාතුවේ විසෙන් ආ වූ ඒ සීලම දිව්‍ය බ්‍රහ්මාදීන් සිහිපත් කරගෙන ඒ අයට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් වූ මාර්ග ඵලයන් නිපීතන් කියලා හිතාගෙන ඒ වගේම ඔබගේ ඉෂ්ටකාමී දිවි දේවතාවුන් ඇතුළුව මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරහත් කාලයක් ආරක්ෂා කරගත්තා වූ ඒ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්ද්‍රසේකර ප්‍රජාපති ආදී ඒ දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන එයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා උතුම් වූ මාර්ග ඵලයන් නිපීතන්න කියලා. ඒ වගේම පින්තුනි, ඔබ නමින් ධම්මාන්තරගත වන්නේ දෙච්ච ඒ සියලුම ඥාතීන්ද මිත්‍රාදීන් වත් සිහිපත් කරගෙන එයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නා වූ ඒ ආර්ය පිරිසක් දැකගෙන හිත පහදවාගෙන යම් කිසි අභව්‍ය ස්ථානයක ඉන්නවා නම් එයින් අත්මිදෙලා සුගත මුදිත වෙන්න කියලා හිතාගෙන මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබ සියලු දෙනාම හිතින් දෙවියන්ට ආරාධනා කරන්න, මළගිය ඥාතිගුරුන්ට ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න කියලා. සමන්ත චක්කවාලේසු අත්තා ගච්ඡන්තු දේවතා සන්දමං නිරාජස්ස සුනන්තු සංඝමොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං දැන්ින්තුනි සියලුම දෙනා මොහොතක් අදිස්ථාන කරන්න අනාදිමත් සංසාර කිඳරෙන ගමනේදී ඒ ආර්ය පිරිසට නිඳා පහස කළා නම් නිවන් මඟ සකස් කරගන්න යන උත්තම පිරිසකට උපහාස අපහාස උපවාද කළා නම් ආමේ උත්තමියව මාකට කමා කරපු සිද්දසේක්වා කියලා සියලුම දෙනා ඒ උත්තමාරයන් වහන්සේලා කමා කර සිටින්න. ඒ වගේම අදිස්ථාන කරන්න පින්වතුනි, මේ සද්ධර්ම දේශනාව අවසන් වෙනකොට දහසක් නයින් ප්‍රතිවන්දිත උතුම් වූ සෝතාපන්න ඵලයේ පිහිටනවා කියලා ඒ ස්ථිර අදිස්ථානයකින් යුක්තව ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණේ කරන්න සූදානම් වෙන්න. දැන් ඔබ බොහෝ කාලෙක ඉඳලා සද්ධර්මයේ ශ්‍රවණය කරනවා ඇති. විවිධාකාර ස්වාමීන් වහන්සේලා ගිහි පැවිදි උත්තමයෝ දේශනා කරන සද්ධර්මයේ කාලෙක ඉඳලා ශ්‍රවණය කරලා එන පිරිස. දැන් ඉංගතුනේ මේ යන ගමනේදී අපිට මේ සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී ඒකාන්තයෙන්ම සිද්ධ විය යුතු දෙයක් තියෙනවා. දිගින් දිගටම යථාර්ථවත් සද්ධර්මය ශ්‍රවණය කරනවා නම් ඒ කාන්තෙම විය යුතු දෙයක් තියෙනවා. ඒ විය යුතු දේ තමයි තියෙන්නේ අතහැරෙන්න ඕනේ. අතහැරුණේ නැත්තම් දිගින් දිගටම ශ්‍රවණය කරන්නේ මේ එක දවසකදී වෙන එකක් ගැන නෙමෙයි මම මේ කියන්නේ. අද ශ්‍රවණය කළා හිත අතහැරෙනවා එහෙම එකක් නෙමෙයි කියන්නේ. දැන් ඉතින් මේ මෙතන ඉන්න පොඩිම කෙනාටත් අවුරුදු 15ක්වත් ඇතිනේ සද්ධර්මය අහන්න කියලා ආපු නිකන් අතේල්ලගෙන ආපු අය නෙමෙයි. සද්ධර්මය අහන්න කියලා ආපු අය ගත්තොත් එහෙම අඩුම තරමේ අවුරුදු 15ක්වත් ඇදෙන්නේ මෙතන ඉන්න පොලිමයි. එහෙනම් අවුරුදු 15ක ඉඳලා පින්වතුනි, මේ අද මේ වෙනකොට ඔබට අවුරුදු මෙතන ඇදෙන අමාත අවුරුදු 70 විතර පැනපු අය. එහෙනම් දැන් අවුරුදු 15ක කාලේ ඉඳලා නැත්නම් අවුරුදු 10ක කාලේ විතර ඉඳලා අවුරුදු 70ක් වෙනකන් සද්ධර්මයේ ශ්‍රවණය කළා විවිධාකාරේ. පොයට ගිහිල්ලා සේවා සමාදන් වුණා. ඒ ශික්ෂාපද සමාදන් වෙලා ඒ ආදී වශයෙන් ඒ කටයුතු සිද්ධ කළා. දැන් අපි බලා ගන්න ඕනේ සිංහතනේ මේ කරපු කර්තව්‍යයන්ගේ අපිට ඇත්තටම මේ බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට වුණාද කියන එක. දැන් ඔබගේ බලාපොරොත්තුව තියෙන්නේ සම්බුද්ධ ශාසනයක් ඇසුරු කරගෙන ඊළඟ අත්දැමේ සුගතිගාමී වෙන්න නම් ඒක වෙනම දෙයක්. එහෙම නැතුව සම්බුද්ධ ශාසනයකින් ඔබ බලාපොරොත්තු වෙන්නේ මේ ඇලීම ගැටීම මුලාව කියන තුන දුරු කරගන්න එක නම්, අන්න ඒක කොයිතරම් දුරට ඔබට සිද්ධ වුණාද කියන එක ගැන ඔබට ප්‍රශ්න කරන්න කාලය ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක පින්වතුනි මෙච්චර කල් වුණේ නැත්තම් ඔන්න ඔතන තියෙනවා අපේ ලොකු අඩුව. අවුරුදු 40ක් තිස්සේ ධර්මයේ අසුරු කළා. පොඩි මොනවද දෙයක් කිව්වහම ඒකට ගැටෙනවට ඒව ඉවසා දරාගෙන කටයුතු කරන්න බැරි නම් ඇත්තටම පින්වතුනි ඔබ එක්ක බුදුබණ අහලා නැහැ. නැත්තම් බුදුබණ කියද්දි ඔබ බුදියගෙන ඉඳලා තියෙන්නේ. එහෙම නැත්තම් ඔබ අහේතුකේ විහෙතුක යන පින්වතුනි නිවන් දකින්න බැරි කම විතරයි තියෙන්නේ, හික්මෙන්න පුළුවන්. එහෙමනම් ඒ කාන්තේ ඔබ අහේතුකේ වෙන්න. අහේතුකේ කියන්නේ මන්ද බුද්ධිකේ කියන කිසිම දෙයක් තේරෙන්නේ නැති කෙනෙක්. එහෙම නැත්නම් පින්වතුනි ඔබ මේ යථාර්ථවත් සද්ධාර්මයේ මෙච්චර කාලයක් ශ්‍රවණය කළේ නැහැ. රාග ద్వේෂ මෝහ නැතෙන්න ඕනේ. නැත්නම් පින්වතුනි තථාගත සාධනයක තියෙන සද්ධාර්මයේ ඇති ඵලක් නැහැ. රාග ద్వේෂ මෝහ නැතෙන්නේ නැත්නම් දැන් මේ අපි මේ දේශනා කරගෙන යන්නේ පින්වතුනි හුදෙක්ම නිවන් මඟ. දැන් මේ නිවන් මඟ දේශනා කරද්දී ඒක මේ ලෝක සම්බත ධර්මයට වඩා ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. දැන් ලෝකයේ හැදෙන්න දේශනා කරන ඒවත් තියෙනවනේ. දැන් ඔබට කියන්න පුළුවන් සත්තු මරන්න එපා කියලා. ඒ ලෝකයේ හැදෙන්න කියපු එක. නමුත් තථාගතයන් වහන්සේ සත්තු මරන්න එපා කියලා නෙමෙයි කියලා තියෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන සිංහල මේ සත්තු නොමර හිඳීමේ ධර්මයේ කතා කරලා තියෙනවා. යමෙකුට සතෙක් මරන්න නොහිතෙන ආකාරයේ සද්ධර්මයක් කතා කරලා තියෙනවා. එපා කියන නීති පනවන්නේ නැතුව. ඒක තමයි විදිහ. මම ඔබට කිව්වොත් එහෙම සත්තු මරණ එක නතර කරහන් කියලා කරයිද? ඉතින් ගිහිල්ලා අපි මේ පළාතේ නැද්ද හරක් මරන තැන්? කොහේරි තැන ගැතිද? හරක් ඌර කුකුල් මරන පාම් සැදීනේ කොහෙද? අපි ඒක අයිති කාලේකට ගිහිල්ලා කියමු සත්තු මරන්න එපා කියලා. අහයි ඔය අපේ සමහර හාමුදුරුවෝ ගිනි තියාගෙන තියෙන හරක් මරන්න එපා කියලා. දැන් නැවතුන. එහෙනම් පින්වතුනි යථාර්ථවත් ධර්මයේ තුල එපා කියන දිනේ යථාර්ථවත් ධර්මයේ තුල තියෙන පින්වතුනි මිනිස්යාගේ චිත්තසංතානයේ හික්ම වන වැඩපිළිවෙල. යථාර්ථවත්ව ජීවත් වෙන වැඩපිළිවෙල. ඒ යථාර්ථය අනුලගත්ත ගමන් පින්වතුනි ඔය කරන ඔය දහනුරා වැඩ කොහොම නතර වෙනවද? ඔන්න ඕක තමයි ඔබ සම්බුද්ධ ශාසනයකින් ගත යුත්තේ. ඉතින් මේ නිවන් අවබෝධයේ පිණිස දහම් දේශද්දි පින්විතිනේ ඔන්න ඔයගේ දහම් කාරණා තමයි කතා කෙරෙන්නේ. එහෙනම් ඔබ තීරණය ගන්න ඕනේ අද මම මේ වෙලාවේ දේශනා කරන්න ඕනේ නිවන් මගද? එහෙම නැත්නම් ඔබට දැන් මැරිලා දිව්‍ය ලෝකේ යන්න ඕනේ මගද? ඔන්න ඕක ඔබ තීරණය කරන්න. එතන සම්බුද්ධ ශාසනයකින් ඔබට ඕනේ දිව්‍ය ලෝකේ යන්න නම් ඔබ තරම් ගොන්රැලක් තවත් නැහැ. ඒක තමයි ඇත්ත කතාව. සම්බුද්ධ ශාසනයක් නැති කාලේ මිනිස්සු දිව්‍ය ලෝකේ ගියේ නැද්ද? උත්තර දෙන්න මට. සම්බුද්ධ ශාසනයක් නැති කාලේ දිව්‍ය ලෝක හිස්ද? නෑ. දිව්‍ය ලෝක තිබුණා. එහෙනම් සම්බුද්ධ ශාසනයක් තියෙන්නේ මිනිස්සුගේ දිව්‍ය ලෝකේ යන්නද? නෑ. සම්බුද්ධ ශාසනයක් තියෙන්නේ සිඟුදෙනි මිනිස්සුන්ගේ නිවන් දකින්න. සම්බුද්ධ ශාසනයක් නැති කාලෙත් දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල යන්න පුළුවන් මිනිස්සු. හැබැයි සම්බුද්ධ ශාසනයක් තියෙන වෙලාවේ උපරිම උත්සාහ කරන්නේ නිවන් දකින්න. දැන් මේ මෙච්චර කාල තිබිච්ච දෘෂ්ටි පුළුවන් නම් වෙනස් කරගන්න. ඔබ මෙච්චර කාල හිතාගෙන ඉන්නේ නැති මම දිව්‍ය ලෝකේ යනවා කියලා. එක දින අපි දිව්‍ය ලෝකේ යනවා කියලා හිතන්නේ දිව්‍ය ලෝකේ කියන්නේ මොකද්ද කියලා හරියට දන්නේ නැතුව. මාසෙට රුපියල් 10000ක් පණ ගන්න එක. ඌ අනන්ත අප්‍රමාණ දුක් විඳින්න ඌ හිතනවා. මාසෙකට 50000ක් ගන්නේ ඌ. පුදුමාකාර සැපයක් විඳිනව ඇති කියලා. අපි ගිහිල්ලා අහලා බලමු මාසෙට 50000ක් ගන්නයි සැප විඳිනවද කියලා. කියයිද සැප විඳිනවා කියලා. නෑ. එහෙනම් මේ මොකටද අපි මේ මුලාවටපත් වෙලා ඉන්නේ? ඇයි අර 10000ක් පරිගන්න කෙනා හිතන්නේ 15 මේ 50000ක් පරිගන්න කෙනා සැප විඳිනවා කියලා? ගිහිල්ලා හුවොත් එහෙම විඳින්න සැපයක් නැහැ. මොකද ඒක හිතන් ඉන්නවා ලක්ෂයක් පරිගන්න කෙනා ඊට වඩා සතුටින් හැප විඳිනවා කියලා. ගිහිල්ලා අහලා බලන ලක්ෂයක් පරිගන්න කෙනාගෙන් සැපද විඳින්නේ කියන්නේ? සිංහලෙන් ලක්ෂයක් නෙමෙයි මාසයකට කෝටියක් පරිගන්න කෙනාගෙන් ගිහිල්ලා හුවා සතුටින්ද සැපෙන්ද ඉන්නේ කියලා ඔය කිසිම කෙනෙක් කියන්නේ නැහැ ඔබට ඔව් කියලා. එහෙනම් ඔය ඕකම ඉංග්‍රීසි අපි ගත්ත මුලා දෘෂ්ටිය. ඔය දෘෂ්ටිගත වීමම තමයි මේ මනුස්ස ලෝකේ දුක් විඳින සත්‍යයට හිතනවා දිව්‍ය ලෝකෙ ගියා නම් හොඳයි කියලා. සමහර ඕකට නිවනක් ඈඳ ගන්නවා. මනුස්ස ලෝකේ නිවන නැහැ. දිව්‍ය ලෝකේ නිවන තියෙනවා. එහෙනම් දැන් කරන්න ඕනේ මොකද්ද? මැරිලා ගිහින් දිව්‍ය ලෝකේ යන්න ඕනේ. මැරිලා දිව්‍ය ලෝකේ ගිහිල්ලා එතනින් නිවන් දකින්න. අන්න එහෙම හිතා ගන්න. එහෙම බොරු ධර්මාත් ප්‍රචාරයක් කරනවා. මෙහෙ නිවන් නැහැ වයන් දිව්‍ය ලෝකේ තමයි නිවන් තියෙන්නේ. සිංහදේ මෙහෙ නිවන් නැත්තම් දිව්‍ය ලෝකේ නම් නිවන් තියෙන්නේ. ඔබ හිතනවාද ඔය දෙවිවරු මෙහෙ වෙලා බණ ටිකක් කියලා යන්නේ නැහැ කියලා. දැන් මේ බණ කියන්න කලින් මම දෙවියන්ට ආරාධනා කළේ ඇයි? සිංහදේ ඒක අපේ යුතුකමක් දෙවිවරුන්ට මේ මනුස්ස ලෝකේට ආරාධනා කරන්න බණ අහන්න කියලා. මොකද තථාගතයන් වහන්සේ දේශනා කළා දිනවා චාතු මහරජික වැසියෝ රූපයෙන් අග්‍රයි මේ ජන්බුද්දීප වැසියෝ. ඒ කියන්නේ මේ පෘථිවි වාසී ජන්බුද්දීප වැසියෝ ප්‍රඥාවෙන් අග්‍රයි කියලා. එහෙනම් තථාගතයන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍ර කවුරු කියලාද කියලා තියෙන්නේ? දෙවියෝද මිනිස්සුද? මිනිස්සු. ප්‍රඥාව නේද තියෙන්නේ නිවන් දකින්න ඕනේ. එන්න ඒක නිසා තමයි පින්වතුනි අපේ පරම්පරාවලින් අපි මේ එන යම් ක්‍රමවේදයකට අනුව මේ දෙවිවරුන්ට ආරාධනා කරන්නේ ඇවිදින සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ. මොකද තථාගතයන් වහන්සේ මේ ජන්බුද්වීපේ පහළ වුණේ. ජන්බුද්වීපේ කියලා කියන්නේ පෘථුවියට, ඉන්දියාවටවත් ලංකාවටවත් නෙමෙයි. ජන්බුද්වීපේ කියලා කියන්නේ පෘථුවියට. ත්‍රිපිටක සාක්ෂි තියෙනවා ඒක. ජන්බුද්වීපේශ්වර කියලා කියන්නේ සක්විති රජුරුවන්ට. සක්විති රජුරුව කියන්නේ ලංකාවේ ජනාධිපතිද? ඉන්දියාවේ ජනාධිපතිද? නැහැ. මුළු මහත් මනුස්ස ලෝකයන්ටම අධිපතිය. එහෙනම් ජන්බුද්වීපේශ්වර කියලා කිව්වා නම් පින්වතුනි ජන්බුද්වීපේ කියලා කියන්නේ කාත් මොකටද? මේ පෘථුවියට. එහෙනම් නයිජීරියාවේ කවුරු හරි බණ ඇහුවා නම් බණ කිව්වා නම් ඒ ජන්බුද්වීපේ තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. එහෙනම් පින්වතුනි ජන්බුද්වීපේ තථාගතයන් වහන්සේ පහළ වුණාම උන්වහන්සේගේ ඒ දේශනා ජන්මුද්දීප වැසියෝ මනාකොට අවබෝධ කරගෙන ඒකට අනුගත වෙලා නිවන් දකින ක්‍රමවේදයක් තමයි මේ අනාදිමත් සංසාරෙක ඉඳලා ආවේ. ඒ අතරතුර මේ 31 ලෝක ධාතුයි සතර අපායික සත්‍යය හැරෙන්න අනිත් හැම සත්වේකටම මේ නිවන් අවබෝධ කරගන්න ශක්තිය තියෙනවා. ඒක නිසා තමයි ඒ ශක්තිය තියන අය අතර පල්ලෙහාම තැන ඒ ශක්තිය තියන අය අතර පල්ලෙහාම තැන මනුස්ස ලෝකේ මේ මහ උත්මය උපදී. පල්ලෙහාම තැන. ඇයි උන්වහන්සේ සතර අපායේ උපදිනේ නැත්තේ? ඇයි තථාගතයන් වහන්සේ සතර අපායේ උපදුන්නේ නැත්තේ? 31 ලෝක ධාතුවේ යතමහරියකුත් තියෙනවා නේද මනුස්ස ලෝකේ යතහරිය. ඇයි උන්වහන්සේ සතර අපායේ උපදුන්නේ? තව සත්තු ටිකක් ගොඩ දාන්න තිබුණානේ ඉපදුනානේ. ඇයි ඉපදුන්නේ නැත්තේ? සතර අපායේ ඉන්න සත්වයන්ට නිවන් දකින්න බෑ. ඇයි? අධික වේදනාවෙන් පසු වෙන්නේ. වේදනාවෙන් පසු වෙන කිසිම කෙනෙකුට සිංහදුනේ නිවන් දකින්න බෑ. අධික වේදනාව. එහෙනම් ප්‍රීතිය සුඛය නගා ගන්න බෑ. එහෙනම් සමාධි ගත වෙන්නේ නැහැ. ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. අන්න ඒක නිසා තථාගතයන් වහන්සේ සතරපායික උප්පත්තියක් ලබන්නේ නැහැ ඒ බුද්ධ රාජ්‍ය නිස. එහෙනම් ඒිට පොඩ්ඩක් උඩින් තියෙන තව එකක් තියෙනවා හැමෝටම ඉන්න පුළුවන් තැන. අර 31 ලෝකධාතුවේ ඕනෑම කෙනෙකුට ඇවිල්ලා බණටි ගන්න පුළුවන් තැනක් තියෙනවා. අන්න එතන තමයි උන්වහන්සේ උපදින්නේ. එතකොට මනුෂ්‍ය ලෝක වැසියන්ටත් ධර්මය අහන්න පුළුවන්. දෙවිවරුන්ටත් අහන්න පුළුවන්. ධම්මේන්ටත් අහන්න පුළුවන්. අන්න ඒක නිසා තමයි යුතුයකමක් ඉදේ අපි දෙවිවරුන්ට ආරාධනා කරන්නේ මේ ස්ථානට ඇවිල්ලා බණ අහන්න කියලා. අද ඔබ මේ ස්ථානයේ ආවේ කොතනක හරි දැකලා කරපු ආරාධනාවකින් නේද? වෙබ්සයිට් එකක හරි යාළුවෙක්ගෙන් හරි කොහොම හරි අන්න එහෙම දැනගන්නේ මෙතන තාම. කිසිම ආරාධනාවකින් තොරව කවුරුත් මේ ස්ථානවලට ඉන්නේ නැහැ නේද? කදිප්පුකාරයෝ නෙමෙයිනේ. දෙවිවරුත් එහෙමයි. දෙවිවරු සිංහදෙනි ආරාධනාවකින් තොරව මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න ඉන්නේ නැහැ. ඒක නිසා තමයි සිංහදෙනි අපි එයාට එන්න කියලා ආරාධනා කරන්නේ. ඉතින් ඒ දෙවිවරු මෙහෙ ඇවිල්ලා සද්ධර්මයේ ශ්‍රවණය කරද්දි අපේ මිනිස්සු හිතා ගන්නවා බණ බුදුහාමුදුරුවන්ගේ කාලේ ශ්‍රවණය කරපු අය ඉන්නෝ. ඒ බණ ඒ විදිහටම කතා කරන අය ඉන්නෝ. ඒක නිසා අපි එහෙ ගිහිල්ලා මේක කරගමු කියලා. අර පණින රිලවට ඉනිවග වැන්දා වගේ තමයි සැප විඳින්න ආසාවේ ඉන්න කෙනා මොකද කරන්නේ ඊළඟට? පුළුවන් තරම් උත්සාහ කරනවා අතන්න පැනගන්න. ඇයි සැප මං දැන් සැප විඳින්න ඕනේ කියලා හිතාගෙන ඉන්නේ? ඒක නිසා මොකද කරන්නේ? පින්වදෙනි නිවන් දකින්න එක පැත්තක තියලා බුදු පූජා විදි ක්‍රම වේද පවත්වගෙන යනවා. ඉතින් අද ඔබ සද්ධර්මයේ මේ නිවන් දකින්න සද්ධර්මයේ අහපු වාරගානද වැඩි, බෝධි පූජා තියපු වාරගානද වැඩි, සිරිත් කියපු වාරගානද වැඩි කියලා ඔබ හිතලා බලන්න. ලෝක සම්මතයේද මම මොකුත් කියන්නේ නැහැ. ලෝක සම්මතයේ ඔබ යන්න ගියොත් එහෙම පින්වදෙනි ඔබට මේ අත් මේ විදි නිවන් දකින්න වෙන්නේ නැහැ. ලෝක සම්මතයේ එකක්, නිවන තව එකක්. ඉතින් මට ලෝක සම්මතයේ දෙසන්න බෑ. ලෝක සම්මතයේ දෙසන්න ගියොත් එහෙම මේක තවත් එක ධර්ම දේශනාවක් වෙනවා. ඔබ මෙච්චර කල්ලා අහපු. ඉතින් මට ලෝක සම්මතයේ දෙසන්න බෑ. මම මේ දෙසන්න යන්නේ නිවන. ඉතින් නිවන දෙසනකොට සිංහතුනි ඔබට ගෝචර වෙන දේ විතරක් ගන්න. මම මේ කියන සමහර දේවල් ඔබට ගෝචර නොවෙන්න පුළුවන්. ඔබට ගෝචර වෙන්නේ නැත්තම් ඒ ගෝචර නොවන කෑල්ල විතරක් අයින් කළා දා. ගෝචර වෙනකොට නල්ලක. මොකද හේතුව මෙතන ඉන්නවා පිටින් විවිධාකාර මානසික මට්ටම් වල ඉන්න මිනිස්. ඒ විවිධාකාර මානසික මට්ටම් වල ඉන්න මිනිස් කියලා කිව්වොත් සද්ධර්මයේ යම් ප්‍රමාණයකට අවබෝධ කරගෙන පැවිද්දට එන්න බලාගෙන ඉන්න මිනිස් පව මෙතන ඉන්නේ. අදම මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න ආපු මිනිසුත් මෙතන ඇති. ඒ වගේම කාලය අතීත ධර්මයේ අහලා ඉන්න කිරිසකුත් මෙතන ඇති. අවුරුදු 60ක් 70ක් ගිහිල්ලා මේ කය බොහොම අමාරුවෙන් පවත්වාගෙන ඉන්න කිරිසකුත් මෙතන ඇති. ඉතින් විවිධ ආකාර මානසික මට්ටම් වල ඉන්නේ. ඉතින් මේ කියන ධර්මයේ කොහොම කොයි ආකාරයකින් වැටහිද කියන එක මම දන්නේ නැහැ. අදිස්ථාන කරනවා පින්වදෙනි මේ ධර්ම දේශනාව අවසන් වෙනකොට ඔබ සීලු දෙනාද මේ උතුම් වූ සෝතාපන්න ඵලය ලැබෙන්න කියලා. ඒ අදිස්ථාන කරන්නේ ඔබ නියමාකාරයෙන් මේ සද්ධර්මයේ ශ්‍රවණය කළොත් ඒ කාන්තේම ওই කරේ කාර්යය සිද්ධ වෙනවා. මොකද බුදුහාමුදුරන්ගේ කාලේ ඒක වුණා නම් දැන් සිද්ධ වෙන්නේ නැහැ කියලා කියන්න බෑ කාටවත්. ඒ වගේ මේ අවස්ථාව උදා කරගත්ත අය ඕනේ තරම් ඉන්නවා. ගති නියත කරගත්ත පිරිස සද්ධර්මයේ ශ්‍රවණය කළා. එයාත් ඒ කතා බහ කරනකොට තේරෙනවා ඒක. සෝතාපන්න වෙනවා කියන්නේ බිම් බලාගෙන යනවද නෙමෙයි. ඕනේ හොරෙකුට පුළුවන් බිම් බලාගෙන යනවන්න. සෝතාපන්න ඵලය කියන්නේ එහෙම එකක් නෙමෙයි. තියෙන්නේ තමන්ගේ චිත්තසංතානයේ ඇති වෙන වෙනස්කමක්. ඔය සෝතාපන්න ඵලය කියලා කියන්නේ චිත්තසංතානයේ ඇති වෙන වෙනස්කම. සෝතාපන්න වෙන්න කලින් ඕනෑම කෙනෙක්ගේ ලක්ෂණයක් තියෙනවා පිංගතුනි. දෘෂ්ටියක් තියෙනවා මේ ලෝකේ හරි සාරයි කියලා ගත්ත. ඒ සෝතාපන්න වෙන්න කලින් අපි දරන දෘෂ්ටි මේ ලෝකය හරීම සාරයි, මේ පැරිසරීම සාරයි. ඒ පැරිසරීම සාරයි කියලා යන ගමන තමයි අපි කියන්නේ මොකක් කියලා? සංසාර කියලා. සං කියන්නේ අවිද්‍යාව තෘෂ්ණා දෙකේ එකතු. එකතු වෙන පැරිසරනෝ. එහෙනම් සංසාර කියලා කිව්වේ ඔන්න ඕකට. එහෙනම් යම් කෙනෙක් සංසාරයි කියලා ගත්තා නම් අන්න ඒ කෙනාට සංසාරයේ තියෙනවා. යම් කිසි පුද්ගලයෙක් සංසාරයි කියලා ගත්තනම් ඒ පුද්ගලයාට එතනින් එහාට සංසාරයක් නැහැ. එනම් මේ සෝතාපන්න නොවිච්ච පුද්ගලයාගේ තියෙන ලොකුම දෘෂ්ටිය තමයි මේ ලෝකය හරි සාරයි කියලා ගත්තේ. දැන් අපි මෙහෙම එකක් ගමු. දැන් මේ ධර්ම දේශනාව වෙලාවේදී ඔබ සියලු දෙනා මාත් එක්ක කතා කරන්න. කතා කරන්න කියලා කියන්නේ ඔබගේ මති මතාන්තර දෙන්න කියන එක නෙමෙයි. මම මොකක් හරි දෙයක් ඇහුවොත් ඒකට උත්තරයක් දෙන්න. ඔව් නෑ බෑ තියෙන්නේ. ඔය වචන එකක් දෙකක් වගේ තියෙන්නේ. අර දීර්ඝ දේශනා කරන්න එපා කියන්නේ එතකොට දේශකවරු ගොඩක් වෙනවානේ. එතන අනිත් අයද අහගෙන ඉන්න අමාරුයි. දැන් ඔබ මේ වෙලාවේ හිතන්න ඕනේ ඔබයි මායි විතරයි මෙතන ඉන්නේ. වෙන කවුරුත් නැහැ. දැන් මේ නිවන් දකින්නවා නම් මේ ක්‍රමයට අනුගත වෙන්න වෙනවා. මම බණහනේදී කියලා දෙන්න. ඉතින් සමා වෙන්න බින්දුනේ ඔබට අවුරුදු 70ක් වුණා තාම බණහනේදී දන්නේ නැතුව ඇති. නැත්තම් බණහල නැතුව ඇති. එහෙම නැත්තම් බුදුබණ කවුරුත් කියලා නැතුව ඇති ඔබට. ඔය ටික නිසා තමයි ඔබ තාමත් කියන්නේ අනේ මාව සෝතාපන්න වීම උදෙසා ධර්මයේ දේශනා. එහෙම නැත්තම් ඔබ ද්වේෂුක ඇති. ඔය කන්නුනේ කියන්නේ මෙන්න හේතුක බව පේන නේ. කාට හරි තමන්ගේ කටේ තියෙන කෙල ටික කටේ තියාගන්න බැරි කමක් එහෙම තියෙනවා. දන්නේ නැතුව චොර චොර ගාලා වැක්කිරෙනවා. කෙල තොල්ලෙද? එහෙම ගති නැහැ නිකාට. එහෙනම් එක්ක ද්වේෂුකයි එක්ක ත්‍රි හේතුකයි. ඉතින් ධර්මයේ කොච්චර ඇහුවත් තේරෙන්නේ නැත්තම් කියන ක්‍රමවේද හරියටම බලලා ඇහුවත් තේරෙන්නේ නැත්නම් අන්න අපිට කිව්වා කියනවා මෙයා දිහේතුකෙක් කියලා. කියන්නේ මේක තීරණය වෙන්නේ කොයි වෙලාවටද? මැරෙන්න වෙලාවට. නැත්නම් තථාගතයන් වහන්සේ නමකට පේන්න ඕනේ. අපිට නම් කියන්න පුළුවන් හරියටම කොයි වෙලාවටද? මැරෙන වෙලාවට. යථාර්ථවත් සද්ධර්මයේ නියම ක්‍රමවේදයට අහගෙන ගියා. අවුරුදු 100කට කිට්ටු කාලයක් අහගෙන ගියා. අවබෝධු වෙන්නේ නැහැ. ඔන්න ඔතන දැන් මැරෙන්නේ යනවා. අන්න එතන අපිට කිව්වා කිව්වේ මොකක්ද? මේක නාද හේතුකේ කියලා. නැත්නම් තින්ගුදෙනි අපිට කියන්න බෑ මේක නාද හේතුකේ කියලා. ඇයි? සූත්‍ර 5000 සූත්‍රය වුවම තමයි නිවන් දකින්නේ. ධර්ම දේශනාවලින් 3501 වෙනි සූත්‍රය වුවම තමයි නිවන් දකින්නේ. අපි කොහොමද දන්නේ ඒක? ඒ නිසා අපිට ත්‍රි හේතුක ද හේතුක තා පනවන්න බෑ. හැබැයි අහේතු කියන්නේ මම ඔබට කියලා දෙන්නම් බණ ටික අහන්න ඕන විදිහ. අද පටන් සිංහතනි නිවන් දකින්න බණක් කවුරු හරි දේශනවන. ඒ නිවන් දකින්න බණ නිවන් දකින්න ඕන විදිහට අහන්න ඕන. නිකන් අහලා හරියන්නේ නැහැ. නිකන් ඇහුවොත් අමාරුයි. තේරෙන්නේ නැහැ කොච්චර කළා. ඔය 7 දවසේ බණ ටික ඉඳගෙන අහන්නේ බණ මිනිස්. ඔය ගොඩාක් අය සික්සීර්සේ මේ ශික්ෂාපද සමාදන් වෙන්න පන්සලට ගිහිල්ලා බණ අහන්නේ. ගොඩක් අය. සමහර අය ඇති බොහොම හොඳට බණ අහන්නේ. තව ගොඩක් අය දින්විතනේ ඔහේ ඇහෙන්න ඇරලා නිකන් ඉන්න. බණ අහනවා කියලා ඇහෙන්න ඇරලා ඔහේ ඉන්නවා. එහෙම කරන්න බෑ. නිවන් දකින්න නම් සෝතාපන්න වෙන්න නම් දින්විතනේ ඔබට මෙතන තියෙනවා වැඩක් කරන්න දැන්. මේ ධර්මයේ ඇහෙන වෙලාවෙදි කරන්න දෙයක් තියෙනවා. ඒ කරන්න ඕනේ දෙයක් කලේ නැත්නම් ඔබට මේකේ ප්‍රතිඵලයක් ගන්න බෑ. නැත්නම් දත්තනේන පහතම්බ මේ දහම් දර්ශනෙන් දහම් ඇසුනහම පහ වෙනවා කියලා කිව්වොත් එහෙම. දැන් දත්තනේන පහතම්බ කියලා කිව්ව මිස දත්තනේන පහතම්බ කියලා කියන්නේ දහම් දර්ශනෙන් පහ කරගන්නවා. ඒ කියන්නේ මේ ධර්මතාවය දැකලා මේ ධර්මතාවය දකින්න ඕනේ අපි හරියට. ඒ ධර්මතාවය දැකලා තමයි බිංදුතරි මේක කරගන්න පුළුවන්. නැතුව බණ ටිකක් අහලා නෙමෙයි. ඒකයි ඒකට දස්සනේන පහතබ්බ කියලා කියන්නේ. එහෙනම් දැන් ඔබ ඔයේ වාඩි වෙලා ඉන්නවා බණ කියනවා ඒ කිව්වා කියලා හැමෝටම සෝතාපන්න වෙන්න බෑ. එහෙනම් දැන් ඔබ තුලිනුත් කෙරෙන්න ඕනේ කරුණක් තියෙනවා විශ්වාසයි නේද? මම ඒක කියන්නම් ඔබට මොකද්ද කරන්න තියෙන්නේ. මේ දේශනාව පටන් ගන්න කලින් පළවෙනිම පින්විතනි කරන්න තියෙන දේ තමයි මේ සද්ධර්මයේ කතා කරන වෙලාවේදී අනිත් වැඩ ඔක්කොම නවත්තලා මේ දේශනාව අහන්න සිහිය පිහිටව ගන්න. දැන් තව ටිකකින් මෙතන ඉන්න කෙනෙක් නැගිටලා මේ පැත්තට ගියොත් එහෙම. අර ඔක්කොම දාලා ඉවරලා සීනු දෙනා පටන් ගන්නවා නන් ලකුණු කරා. කවුද ඒ ගියේ? මොකද ලේ ගියේ? මොනව ගන්න කෙනෙක්ද දන්නේ? ඇඳන් ඉන්නේ කී හැටි? මේ වගේ එකක් අපේ අප්පච්චිටත් තිබුණා. දැන් ඉතින් නිවන වැහිලා ඉවරයි එතන. මම බොරු නම් කියන්නේ මම ඕනනම් මේ මාත්‍යට කියලා තියනනම් වෙලාවක නැගිටලා මෙතන යන්න කියලා. මොකද මට පේනවා පිටින් මේ ඔබ ඔක්කොගේ මැස් කොහෙද කරගෙන්නේ කියලා. ඔබට මාව පේනවා වගේ මට ඔබ ඔක්කොම පේනවා. ඔක්කොම ගාන්ත කරකිලා කරකිලා කරකිලා අර යන්නේ කොහෙද මට පේනවා ඔක්කොම ඔලුගෙඩි ටික මේම හැරෙනවා අර යන පැත්තට. ඒ කියන්නේ දැන් මේ වෙලාවේ ඔබ සද්දාට මේ ශ්‍රවණය කරනවා නෙමෙයි. මේ වෙලාවේ ඔබ මේ යන කෙනෙක් දිහා බලන් ඉන්නවා. ඉතින් නිවන් දැක්ක හැකිද? බෑ. නිවන් දකින්නවා කියන එක ලේසි පාද වැඩක් නෙමෙයි. හරියට බුද්ධියෙන් කළොත් පුළුවන් මේක කරගන්න. පඤ්ඤාවන්තං සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. ප්‍රඥාවන්තයාට විතරක් ගෝචර වෙන ධර්මයක් වින්දුනේ මේ හැමෝම ඇවිල්ලා අහනවා. හැබැයි මේ අහන වාරයක් වාරයක් ගානේ ඔබගේ ප්‍රඥාව වැඩි දියුණු වෙනවා. එතකොට ඔබ අර ප්‍රඥාවන්තයා කියන තැනට වැටෙනවා. ප්‍රඥාවන්තයා කීය තැනක ඉගෙනගෙන ඉන්න ඕනේද? ප්‍රඥාවන්තයා කීය වසරටවත් අඩුම තරම ඉගෙනගෙන ඉන්න ඕනේද? අඩුම කීය වසරට යනකම ඉගෙනගෙන ඉන්න ඕනේද? කියන්න බලන්න. ඉගෙන ගන්න ඕනේ නැහැ. ඒ උගතා බින්දුනේ ඉගෙන ගන්න. ප්‍රඥාවන්තයයි බුද්ධිමතයි උගතයි කියලා කියන්නේ තුන් දෙනෙක්. උගතා කියලා කියන්නේ යම් කෙනෙක් ශිල්ප ශාස්ත්‍ර ක්‍රමයක් තව කෙනෙක්ගෙන් අසා දැනගෙන ප්‍රගුණ කරපු කෙනෙක්. බුද්ධිමතා කියලා කියන්නේ ජීවිත අත්දැකීම් බහුල කෙනෙක්. ප්‍රඥාවන්තයා කියලා කියන්නේ ඔය දෙකටම නෙමෙයි. ඔය දෙකම නැති කෙනෙක් වෙන්න පුළුවන්. මේ ලෝක යථාර්ථය අවබෝධ කර ගැනීමට තමයි ප්‍රඥාව කියලා කියන්නේ. එහෙනම් ලෝක යථාර්ථය කියලා දැන් තථාගතයන් වහන්සේ දෙසු ධර්මය තමයි ලෝක යථාර්ථය. එහෙනම් මේ ලෝක යථාර්ථයේ ඇත්ත ඇටි සැටියෙන් දැකගෙන කටයුතු කරන එකට තමයි ප්‍රඥාවන්ත වීම කියලා කියන්නේ. එහෙනම් ප්‍රඥාවන්ත වෙන්න පින්වතුනි උගත් වෙන්න ඕනෙත් නෑ බුද්ධිමත් වෙන්න ඕනෙත් නෑ. ඒකයි දෙකමතර ළමෙක් වුණත් ප්‍රඥාවන්ත වෙන්න පුළුවන් ලෝකේ හරියට දැනගත්තා. හොඳට ඉගෙන ගත්ත කෙනෙක් ඉන්නවා කාර් පහයි මේ වේගවල් පහයි ආදී වශයෙන් තියාගෙන. තව එකතු කිරීමේ ක්‍රියාකාරීත්වයේදී දෙකවතර ළමෙක් ඉන්නවා දෙල්ලම් බඩුවක් ගත්තත් මේකත් අනිත්‍යයි දුක්ඛයි අනත්තයි අසුභයි මේක ඇතුළු කළොත් එම් මට මා දුකක් ගන්නේ මේ දෙල්ලම් බඩුව හොඳට ඕම ඇති මට ආයි දෙල්ලම් බඩුව නැහැ. මොකද මේක නිසා මම මහා පිළිමක් පිළිනව මම තව එකක් ගත්තත් ඒකෙනුත් පිළින එක විතරයි නෙවෙන්නේ එහෙනම් මට කිසි දෙයක් එපා වෙයි මට මේක තියාගෙන මම ඉන්නම්. ඔන්න ඔය අදහස නම් කාගදනේ අර හිතට පිඟුතුනේ ඒ දරුවා ප්‍රඥාවන්තයි අර මහා මුදලාලිට වඩා. එහෙනම් ධනේ බලේ ඔය කිසි එකක් වැදගත් වෙන්නේ නැහැ. එහෙනම් දැන් මෙතන ඉන්න කිසිම කෙනෙක් කිසිම ප්‍රශ්නයක් ඇති කරගන්න එපා ඒ සම්බන්ධව. මට ධනේ කොච්චර දිනවද බලේ කොච්චර දිනවද ඔය එකක්වත් සම්බන්ධ කරගන්න එපා. මෙතන අවශ්‍ය වෙන්නේ මොකද්ද? නිහතමානීව ඉඳගෙන තමන්ගේ මේ කටයුත්ත කරගන්න. එහෙනම් දැන් පළමු කාරණාව තමයි මෙතන බෝම්බ ගැහුවා. තම සෝතාපන්න වෙන්න ඕනේ කියලා දැඩි අදිස්ත්‍රාණිකින් යුක්තමයි සද්ධර්මයේ සමනේ වෙන්නේ. එහෙනම් බෝම්බ ගැහුවත් මට වැඩක් නැහැ මම මේ වෙලාවේ මේක කරගන්න. ඒක තමයි අංක 1. දෙවෙනි එක තමයි පින්වතුනි මේ කියන ධර්මය තර්ක කර කර වටහ ගන්න. නිකන් එහෙයියෝ කියලා බාර ගන්න එපා. එහෙයියෝ කියලා බාරගත්තක මම වෙන්නේ මොකද්ද? ආයි තේරෙන්නේ නැතුව යනවා. සෝතාපන්න ඵලය කියලා කියන්නේ මං කියවනේ යථා ධර්මයේ තේරුණා. දහම් න්‍යාය තේරුණා. දස්සනේන පහතබ්. මේ ධර්මයේ හිවත් මේ ධර්මතාවය දර්ශනය කරගත්තා. ඒ දර්ශනය කරන වෙලාවේදී යම් කිසි ක්ලේශයන් ටිකක් තිබුණා නම් ආශ්‍රවයන් ටිකක් තිබුණා නම් අන්නේ ආශ්‍රවේ පහ වුණා. ඔන්න වෙච්චදේ. එහෙමනම් දැන් ධර්මයේ අහන ටික වින්වදිනේ තර්ක කර කර ගන්න. තර්ක කර කර ගත්තම විතරක් මදි. ඒ තර්ක කරගත් ධර්මයේ වින්වදිනේ තමන්ගේ ජීවිතවලට දාන්න. තමන්ගේ ජීවිත අත්දැකීමට දාලා බලන්න මේ කියන එක හරිද කියලා. දැන් ඔබට පුළුවන් තව කෙනෙක්ගේ ජීවිත අත්දැකීමකට දාලා මේ කියන එක හරිද කියලා බලන්න. පුළුවන් එහෙම කරන්න. එහෙම කරන්න බැහැ. එනම් ධර්මයේ අහද්දි බින්නතුනි විශ්වාසයක් හැදෙනවා. ඒ දේ තමන්ගේ ජීවිතයට දාගත්තාම ප්‍රත්‍යක්ෂ වෙනවා. එහෙනම් දැන් මේ ධර්ම නිවන දක්වාම අවබෝධ කරන්නේ විශ්වාස කරනවා. විශ්වාසයෙන් අරගෙන ජීවිතයට දාලා ප්‍රත්‍යක්ෂ කරගන්නවා. විශ්වාසයෙන් ගන්නවා, ජීවිතයට දානවා, ප්‍රත්‍යක්ෂ කරනවා. ප්‍රත්‍යක්ෂ කරනවා කියලා කිව්වේ පිංගතනි ප්‍රත්‍යක්ෂය කරනවා කියන්නේ. එනම් ප්‍රත්‍ය කියලා කිව්වේ මොකද්ද? අවිද්‍යා ප්‍රත්‍ය. අවිද්‍යා ප්‍රත්‍යක්ෂය කරනවා. එනම් මේ සද්ධර්මයේ දාගෙන ජීවිතේ තුළට තමන්ට තියෙනවා යම්කිසි නොදැනීමක්. අවිද්‍යාව කියන්නේ අන්න ඒකද? ඇත්ත ඇති සැටියෙන් නොදැනීම. එනම් අන්නේ ඇත්ත ඇති සැටියෙන් නොදැනීම කියන දේ මක් කළා දානවද? ෂේ කළා දානවා. මම ඔබට උදාහරණකින් පෙන්වන්නම්. ඔබගේ හොඳම යාළුවෙක් ඇවිල්ලා ඔබට කියනවා, ඔබගේ අල්ලපු ගෙදර ඉන්න මහත්තයාට අනියම් සම්බන්ධතාවයක් තියෙනවා. යාළුවා කියපු නිසා ඔබට විශ්වාසයක් එනවා. හැබැයි ඔබට ඒක ප්‍රත්‍යක්ෂද? ඒක ප්‍රත්‍යක්ෂද? නැහැ. තාම ඒ පිළිබඳ අවිද්‍යාවක් තියෙනවා. ඒ පිළිබඳ හරියටම ඇත්ත දන්නේ නැහැ. ඔහොම යන්නේ තව යාළුවෙක් ඇවිල්ලා කියනවා අර මිනිහයාට මෙහෙම සම්බන්ධයක් තියෙනවා. දැන් ප්‍රත්‍යක්ෂ වුණාද? දැන් ප්‍රත්‍යක්ෂ වුණාද? තාම නැහැ. දැන් මොකද උනේ? විශ්වාසය වැඩි වුණා. තව විශ්වාසයිද? විශ්වාසය වැඩිද? හැබැයි ප්‍රත්‍යක්ෂ වුණාද? නැහැ. ඔබගේ බිරිඳ ඇවිල්ලා කියනවා, නැත්නම් ස්වාමි පුරුෂ ඇවිල්ලා කියනවා, මෙයාට මෙහෙම එකෙක් ඉන්නවමයි. දැන් ප්‍රත්‍යක්ෂ වුණාද? එහෙත් නැහැ. ඔච්චර ළඟ ඉන්න බිරිඳ ඇවිල්ලා කිව්වත් ප්‍රත්‍යක්ෂ වීම සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි දැන් හොඳටම විශ්වාසයි. දවසක් ඔබ වැඩ ඇරිලා ගෙදර එද්දී ඔබ ඇත්තටම දකින්නවා ඒ දෙන්න ඉන්නවා. ඒ දෙන්න ඉන්නවා දැක්ක කියලා කියන්නේ සිංහදෙන ඔබට ජීවිත අත්දැකීමක් හම්බුණා. දැන් මොකද කරන්නේ? අර මෙච්චර කල් විශ්වාසයෙන් ගත දේ අරගෙන අරක ඇතුලේ බහලා බලනවා. ඔන්න මොකද උනේ? ඒ පිළිබඳ මෙච්චර වෙලා තිබුණා යම් නොදැනීමක්. අන්න ඒක දුර වෙලා ගිහිල්ලා විද්‍යාව පහළ වුණා, සත්‍යයක් වුණා. එහෙනම් විශ්වාසයෙන් ගත්තා තමන්ගේ ජීවිත අත්දැකීමට දාලා ප්‍රත්‍යක්ෂ කරගන්න. එහෙනම් දැන් අහන්නන් වාලි බණ ඇහුවට බණ තේරෙන්නේ නැද්ද? පේනවද? එහෙනම් මේක විඳින්නේ ඩිග්‍රී එකක්. මේ නිවන් දකින්නවා කියලා කියන එක තනි කරම උපාධියක් වගේ එකක්. ඒ මට්ටමින් අහන්න උපාධියක් වගේ තනි කරම. ඔහේ ඇහෙන්නන් වාලි අහන්නට නිවන් දකින්න බෑ. එහෙනම් දැන් මේ කියන ක්‍රමවේද කරන්න ඕනේ. ඒ කියන කරුණක් ගාන හිතට දාගෙන බලන්න. ඇත්ත නේනම් මේ කියන්නේ. මෙහෙම වුණානේ මට. අර බලන්න අර බිරිඳ කිව්වත් ප්‍රත්‍යක්ෂ වුණේ නැහැ. එහෙනම් බිරිඳගේ අත්දැකීම් වලට දාන්න යන්න එපා. දාගන්න තමන්ගේ අත්දැකීම් වලට. තමන්ගේ අත්දැකීම් වල දාගෙන අන්න එතනින් බලන්න කොහොමද මේක ගොඩනැගෙන්නේ. ඔන්න දෙවෙනි කාරණා. තුන්වෙනි කාරණාව තමයි පින්වතුනි යෝනිසෝ මානසිකාර කරන්නේ. දැන් මේ යෝනිසෝ මානසිකාර කරන්න කිව්වම මේක හරියටම ගන්න ඕනේ. එළමසිතේ සිහියෙන් ඉන්න කියලා කිව්වට විතරක් හරියන්නේ නැහැ. ඕකෙන් කියවෙන ගැඹුරුම අර්ථය තේරුම් ගන්න. යෝනිස මානසිකාර කරන්න කියලා කිව්වා. යෝනිසට යනකම් මානසිකාර කරන්න. යෝනිය කියලා කියන්නේ පින්වදෙනි උප්පත්තිය හදන තැන. යෝනි ඉහ කියලා කියන්නේ මොකද්ද? උප්පත්තිය හදලා දෙන එක්කෙනා. කවුද උප්පත්තියක් හදලා දෙන්නේ ඔබට? කවුද ඔබට උප්පත්තියක් හදලා දෙන්නේ? අම්මා තාත්තා. ඈ මේ ලෝකේ උප්පත්තිය හදලා දෙන්නේ අම්මා තාත්තාද? එතන ඕපපාතිකයද? ඕපපාතිකය කොහොමද එතකොට? කවුද එහෙනම් උප්පත්තිය හදලා දෙන්නේ? අම්මා තාත්තා නෙමෙයි තියෙන්නේ උප්පත්තිය හදලා දෙන්නේ. අම්මා තාත්තාගේ තමයි ඉන්නේ ළඟේ. කවුද? අවිද්‍යා තෘෂ්ණ. අවිද්‍යා තෘෂ්ණා දෙක තමයි පින්වතුනි උප්පත්ති හදලා දෙන්නේ. එහෙනම් යෝනි ඉහ කියලා කිව්වේ ඔන්න ඕකට. උප්පත්ති හදලා දෙන තැන ඉහ තියෙන එක. අවිද්‍යා තෘෂ්ණා. එහෙනම් අවිද්‍යා තෘෂ්ණා කඩල යනකම් මන ඉතිකාර කරන්න කියලා. මන ඉතිකාර කරන්න කියලා කිව්වා. ඒකේ මොකද්ද? මන ඒක තුලම පවත්වගෙන යන්න. මේ දහම් කාරණා අරගෙන ඒක තුලම පවත්වගෙන යන්න. මක් වෙනකන්ද මේ අවිද්‍යා තෘෂ්ණා දෙක කඩලා යනවා. එහෙනම් දැන් අවිද්‍යා තෘෂ්ණා කඩලා යනකම් මේක කරන්න ඕනේ නේද? ඔබ මේ බණ අහන වෙලාවේ එහෙනම් දැන් බණ පොඩ්ඩක් අහලා නිකන් ඉන්න පුළුවන්ද ඔබට? නෑ. එහෙනම් දැන් කරන්න ඕනේ මොකද්ද? ඔය කියපු කරුණ ටික කරන්න. මේ බණ කිරි යන වෙලාවේ. කරුණෙන් කරුණ ඔබට බොහෝම සරලව පැහැදිලි කරන දෙන්න. මම ඔබට සතර සතිපට්ඨාන විග්‍රහය කරන්න නෙමෙයි යන්නේ. YouTube එකේ අහලා බලන්න ඒක විග්‍රහ කරපුවා තියෙනවා. ඉතින් ඉස්සරහට තව ගැඹුරට ඒක විග්‍රහ කරලා දෙන්න. තවද අද මේ වෙලාවේ පිටින් ඔබෙන් කෙරෙන්න ඕනේ දේ තමයි කොහොම හරි මේ සෝතාපන්න ඵලයේ පිහිටව ගන්න එක තමයි. නැත්තම් වැඩක් නැහැනේ පිහිටල. ඔය සෝතාපන්න වෙච්ච නැති අය ධර්මයේ ඉගෙනගෙන සර්පයා කඳ වැද්දෙන් අල්ලගෙන නිකන් කනෝ කනෝ මැත්තේ ඉන්න ගොඩාක් පිරිසින්. ඒ අය නිවන් දකින්න හම් වෙන්නේ නැහැ කවදාවත්. ඒ අය මොකද කරන්නේ දැන් ධර්මයේ ආයුධයක් කරගෙන තමන්ගේ මුදුන්කම පෙන්වන ලෝකෙට ධර්මයේ කී කී යන්නේ. ලෝකෙන ධර්මයේ කතා කර කර යනවා. තමන්ගේ ගොඩ වැඩි කර ගන්න හදනවා. දැන් මේ මෙතන ඉන්නේ ඔක්කොම මගේ ගොඩද? අනේ නේ. අද ඔබ මාව දැක්කා. ඔහොම මාව මතක කළාද? පින්වතුනි නිවන් දකින්න ඕනේ ධර්මයයි ඔබයි විතරයි. ඔබ ඕනේ ඔබට. ධර්මයේ ඕනේ ඔබට. එච්චරයි. වෙන මොකුත් අවශ්‍ය නැහැ. අත්ත දීපා විහෙරත අත්ත සරණ අනඤ්‍ය සරණ ධම්ම දීපා විහෙරත ධම්ම සරණ අනඤ්‍ය සරණ ඔය දෙක තමයි බුදුහාමර කියලා තියෙන්නේ. ඒක නිසා තමයි දෙවියනි මේ වැඩසටහන අපි ධර්මයයි ඔබයි කියන නම දාලා තියෙන්නේ. නිවන් දකින්න ඕනේ වෙන්නේ ධර්මයේ සහ ඔබ. එහෙනම් දැන් මේ ධර්මයයි ඔබයි අතර තියෙන ප්‍රශ්නයක් මේ යන්නේ. ඒක කොහොමද සාර්ථක කරගන්නේ? මාව මතක කළා දාන්න. මෙතනින් යාද ආයේ මම නැහැ. එතන මේ කතහඬ ආයේ ඔබට ඇහි මාව ඇහෙන්නේ ආයේ කතහඬ ඇහි නිරන්තරයෙන් මම ධර්මයේ ශ්‍රවණය කරා සීලී පතහරහා ඔබට ධර්මයේ ලැබේ. ඒ වගේම අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න පුළුවන් හැම කෙනෙකුටම අන්තර්ජාලයට මුදා හැරනවා මේ හැම දේශනාවක් ඒව ශ්‍රවණය කරා. මේ ඉදිරියේදී අන්තර්ජාල පහදුකම් ලැබේ. ඔය ෆෝන් නරේන්නේ දැන් ඉතින් තියෙනවද නේද? පොල් කඩ දෙක රීමි කිලෝ එකක් ඕඩර් කරන්නේ ගහ උඩ ඉඳගෙනනේ දැන් ලංකාවේ අධ්‍යාපනයේ කොහොමද ඒ ෆෝන් නරේමේ ඒ ටික හොඳට තියෙනවනේ. ඉතින් ඒ ඉන්ටර්නෙට් තියෙනවා එහෙනම් ඒ ඉන්ටර්නෙට් වලින් සම්ධර්මයේ ශ්‍රවණය කරනවා. කොහොම හරි බින්දුතරි තමන්ගේ වැඩේ කරගන්න තමයි මේව අවශ්‍ය වෙන්නේ. ඒක නිසා මාව එහෙම ආයි මෙතනින් එහාට අරයන් එපා. අනිත් එක අර තව ටිකකින් ඔහි මීට ධර්ම දේශනා විවර වෙලා කවුරු හරි මෙතනට ඇවිල්ලා කතා කරන්නේ හිමීට කවුරු හරි කැමරාවක් මානගෙන ඇවිල්ලා ෆෝන් එක තියෙන චොක් ගාලා ෆොටෝ එකක් ගන්න හදනවා. ඉස්සරහ ගහලම තියෙනවා නේද මාව ෆොටෝ ගන්න එපා කියලා. සුදුසු නෑනේ බින්දුතරි. ඒකයි මං නළුවේද මේ ෆොටෝ එකක් ගහලා තියාගන්න ඕන මගේ ශාස්ත්‍රඥ වාසිකේ ෆොටෝ එකක් ගහලා ළඟ තියාගන්න පපුවට තුරු කරගෙන. එච්චරයි පිහිට. මං පිහිට වෙන්නේ නැහැ ඔබට. මේ උන්වහන්සේගෙන් යන්තම් පිහිට ලබාගෙන මේ මේ ගමන යන කෙනෙක් මං. ඒ නිසා පිංගතරි මගෙන් ඇති ඵලක් නැහැ. මේ ෆොටෝ එකක් ගහගත්තත් කරන්නේ මොකද්ද? මේ ලෝකෙට ගිහිලා කියනවා මම අර ධර්මයයි ඔබයි මේ දේශකතුමා දැකලා නැහනේ. එන්නකො මං බෙන්නන්නේ. ෆොටෝ ගන්න එපා කිව්වා. මං එමෙහෙට ගාගත්තේ වුණාට කියලා ඉතින් අර තේන්නුන මේ හානිය ඇත්තද ඔයා ගාව තියෙනවද? ඉතින් එතන ලොකු වෙනවා. ඒ හැරෙන්න සැලසීමක් වෙන්න තියෙනවා. ඉතින් ඔය ඔවා තුට්ටු දෙකේ වැඩ. ඔබට ඇත්තටම නිවන් දකින්න ඕන නම් තියෙනවා වචනේ පරිසමාප්තන්තෙන් ඒක කරන්න. ඇත්තටම නිවන් දකින්න ඕන නැත්නම් අපිව කඩේ යවන්න එපා. ඒකයි මම කියන්නේ. නිවන් දකින්න ඕන අතුසන කිව්වම මුළු රොත්ත බුරුත්ත මතුස්සන. එහෙනම් නිවන් දකින්න ඕනේ මේ පැත්තට වරිලා අනිත් මේ පැත්තට වරියල්ලා කියලා දෙකට වෙන් කළා. නිවන් දකින්න කැමතිද? නිවන් දකින්න විදිය විශ්වාසද දැන් මම මේ කිව්වොත් එහෙම. එහෙනම් දැන් මේ ලාම්බු දෙල් ටිකක් දාගෙන ගිනි තියාගනින් ලාකු කරයිද? නෑ. දිව්‍ය ලෝකෙට යන්න ඕනේ. හැබැයි මොකද ඕනේ නැත්තේ? මැරෙන්න බෑ. දැන් මැරෙන්න නැතුව දිව්‍ය ලෝක යන්න පුළුවන්ද? මැරෙන්න නැතුව දිව්‍ය ලෝක යන්න පුළුවන්ද කාටද? නෑ. හැබැයි දිව්‍ය ලෝකෙට යන්න ඕනේ. මැරෙන්න බෑ හැබැයි. ඕකයි තියෙන ප්‍රශ්නේ. නිවන් දකින්න ඕනේ. ඒ නිවන් දකින්න ක්‍රමවේදයට අනුගත වෙන්න බෑ. දැන් නිවන් දකින්නේ භූමි දෙල්ලාගෙන ගිනි තියාගෙන නෙමෙයි ඈ. ඔය දැන් ඇහැරිනා එහෙම ඉන්නවනේ එකපාරට එහෙම හිතෙන් දන්නේ නැහැ. හරි බයానකයි බණ කියන්නේ. කරන්න දෙයක් නැහැ නේද? මම ඒක අතහැරලා තියෙන්නේ. මේ පරිස්සමෙන් බණ කියනවා කියන්නේ කරන්න බෑ. මේ කියන එක නෙමෙයි සමහරුන්ට තේරෙන්නේ. මේ උගත් බුද්ධිමත් අයද පවා. මේ අපි කියන්නේ එකක්. නමුත් එයාගේ ලෝකේ තියෙන ඒවෙන් තමයි එයාම තේරුම් ගන්න. එතකොට වැටහිලා තියෙන්නේ තව එකක්. ඉතින් අපි මොකද කරන්නේ? ඉතින් මගෙත් මේ කර්මානුරූපීව සංසාර කරපු අකුසලයකට බණ කියන්න වෙලා තියෙනවා මට. මගේ වැඩේ කරගන්නත් නැහැ. මේ වැඩේ කරගන්න අනුගත වෙන පිරිසත් හරි අඩුයි. හැබැයි ඔක්කොම නිවන් දකින්න. ඒ ප්‍රතිඵලය ගන්න එන්න කියලා කිව්වොත් එහෙම එකෙක් නැහැ. එනේ උන්ගේ කකුලෙන් අදිනවා. දැන් අපි දන්න මිනිස් ඉන්නවා පින්විතනි. හතර පොයිදම සිල් සමාදන් වෙන යනවා ආතයි ආච්චි. මුණුබුරා පැවිදි වෙන්න මේ යන්නේ හදනකොට ඒකට සම්පූර්ණයෙන් මහත් අඩිවලක් ඉස්සරහ කපන්නේ කවුද? අර හතර පොයිද සිල් ගන්න ආච්චි ආතයි. අර අම්මවයි තාත්තවයි පුළුවන් තරම් අවශ්‍යවල අර මුණුබුරාට පැවිදි වෙන්න නැති වෙන්නේ වගේ විල්ලාද දෙනවා කොහොම හරි. ඔන්න විදිහ. එහෙනම් අවබෝධ වෙලා නැහැනේ. ඒක බින්දු මාත්‍රයක්වත්. බොරුවට කියනවා නිවන් අපි යනවා නිවන් දකින්න අපි කැමති. ඉතින් ඒ අයත් නම් මං හිතන්නේ හොඳම ක්‍රමේ තමයි බින්දුනේ මෛත්‍රී බුදුහාඳුරු බොබී වෙනකන් ඉන්න එක. හිත හදාගත්ත හැකිනේ. මෛත්‍රී බුදුහාඳුරු බුදු වුණාම අපි මේක කරගන්නවා කියලා දැම්මම හිත හදාගෙන හිටියාම ඒ අයට නම් හොඳයි. නමුත් මම මේ වීරිය වඩන අයට කියන්නේ පින්වතුනි මෛත්‍රී බුදුහාමුදුරුවෝ තව ලෝකේ පහළ වෙන අවුරුදු කෝටි ගාණක් තියෙනවා. මේ මහා භද්‍ර කල්පේ අවසාන කාලෙ වෙනකොට තමයි උන්වහන්සේ ලෝකේ පහළ වෙන්නේ. එතකොට දැන් අවුරුදු පරම ආයුෂයේ අවුරුදු 80යි මේ කාලේ. ඕක අවුරුදු 10කට විතර බහින කාලයක් එන්න ඕනේ. ඒ අවුරුදු 10කට විතර බැහැලා ඉවර වෙලා අන්න ඊට පස්සේ ඕක නගින්න ඕනේ 80000ට යනකම් ආයුෂේ. එනයි අවුරුදු 80000ට යනකම් ආයතේ ළඟින්දි තමයි සක්විති රජ කෙනෙකුත් පහළ වෙලා මෛත්‍රී බුදුහාඳුර ලෝකේ පහළ වෙන්නේ. ඉතින් ඔබ ඉඳලා බලන්න ඔබ මොකද්ද කරන්න යන්නේ කියලා. නිවන් මඟ දේශනා කරන්න අවබෝධයට ගන්නට අවබෝධ කරගන්න. එහෙමනම් දැන් ඔන්න මනා සිහි බුද්ධියෙන් යුක්තව මේක අහගන්න. මනා සිහි බුද්ධියෙන් යුක්තව අහගන්න මේක කොහොම හරි කරගන්නවා කියන අදිස්ථානයි. ධර්ම අවබෝධයට පත් වීම විතරයි අවශ්‍ය. වෙන කිසි දෙයක් නෙමෙයි. දහම් න්‍යාය ධර්මයේ තේරුම් ගන්න. මොකද්ද කියන්නේ කියලා. එකින් එක කතා කරගෙන යනවා. දැන් පින්වතුනි අපි මේ ලෝකේ අපිට දැන් මේ නිවන් දකින්නවා කියලා අපි දැන් මොකද්ද කරන්න හදන්නේ? මේ උප්පත්තිය නැති කරගන්න එක නේද කරන්නේ? මේ උප්පත්තිය නැති කරගන්න නම් පින්වතුනි මේ උප්පත්තිය අරන් ඉන්නේ කවුද කියලා බලන්න ඉපැ. එයාව අරන් ඉන්නේ කවුද කියලා බලන්න ඕනේ. ඔන්න ඔහොම ක්‍රමවේදයක් දැන් යන්න හදන්නේ. කොහොමරි අපි එක දෙයක් දන්නවා පිංගුදනේ අපි අහලා තියෙනවානේ මේ ලෝකේ අපි මේ පරිසරන්න හේතුව මේ වස්තුන්ට පුද්ගලයන්ට තියෙන තණ්හාව. දැන් ඔය වචනේ හැම තැනින්ම අහලා තියෙනවානේ. හැබැයි ඔබ අහලා තියෙනවා කියලා කියන්නේ පිංගුදනේ ඔබ දැන් මේක කොහෙන් හරි අහපු නිසා දන්න දෙයක්. කොහෙන් හරි අහපු නිසා නම් දන්නේ. බුදුහාමුදුරුවෝ කියපු නිසා නම් දන්නේ. පොතේ එන නිසා නම් දන්නේ. තරකෙන ගැළපෙන නිසා නම් දන්නේ ඔබ නිවන් දකපු කෙනෙක් නෙමෙයි. හැබැයි ඔබට ප්‍රත්‍යක්ෂ වෙච්ච නිසා නම් දන්නේ අන්න ඔබ නිවන් දකපු කෙනෙක්. ඒකයි තියෙන්න ඕනේ. එහෙනම් ධර්මයේ අහද්දී මේක ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. අන්න එතකොට අර බුදුහාමුදුරන්ට කාලාම සූත්‍රයේ බුදුහාමුදුරුව කාලාමයන්ට කියපු අන්න අර කතාව මේක දඩංගු වෙයි. ගුරු පරම්පරාවෙන් ආව කියලා ගන්න එපා. තරකට ගැලපෙනවා කියලා ගන්න එපා. පොතෙන් පතෙන් ගත්තා කියලා ගන්න එපා. තාත්‍රුවරය කිව්වා කියලා ගන්න එපා. එහෙනම් ගන්න ඕනේ කොහොමද? ප්‍රත්‍යක්ෂේ. තමන්ට ප්‍රත්‍යක්ෂේ. ප්‍රත්‍යක්ෂේද ගන්න නම් තමන්ගේ ජීවිතේ දදා බලන්නම ඕනේ. නැත්නම් ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. ඇයි නැත්නම් කවුරු හරි කියපු දෙයක් අහලා තියෙන හැමතිස්සෙම. ඒ මට්ටමද වැදෙන්න එපා. එහෙනම් පින්වතුනි දැන් අපි මෙතන දන්න තණ්හාව කියලා. හැබැයි ඒක දැන් මේ අහා දැනගත් එක. හරි. දැන් අපි බලමු පින්වතුනි අපි ඇයි මේ ලෝකෙට ඇලෙන්නේ කියලා. දැන් තණ්හාව නම් මේ ලෝකෙට යන්න හේතුව. මොකද අපි මේ ලෝකෙට ඇලෙන්නේ? දැන් අපි මේ ලෝකෙට ඇලෙනවනේ. ඇලෙන්නේ නැති කෙනෙක් නෑ නේද කවුරු? දැන් මං කිව්වොත් මේ ඔක්කොටම ගිහිල්ලා මහාන වෙන්න කියලා මහාන වෙන්නේ නැහැ නේ කවුරු? එක එක හේතු කියයි අපිට මේකයි අපිට අරකයි අපිට මේකයි මේකයි ඔය ඔක්කොම මොනවද එතකොට ඔය ඇලිලා තියෙන සම්පූර්ණයෙන් ඇලිලා තියෙන එහෙනම් අපි බලමු දෙවියනි අපි මේ වස්තුන්ට හෝ පුද්ගලයන්ට ඇලෙන්නේ ඇයි මේක මුල හොයාගෙන යන්න බෑ මේ මුල ඉඳලා දිග අරගෙන එන්න මේ නූල ඇයි අපි මේ වස්තුන්ට ඇලෙන්නේ ආස්වාද දෙන නිසා කියලා උත්තරයක් තියෙනවා තව අවිද්‍යාව නිසා කියලා තව උත්තරයක් තියෙනවා ඇයි අපි මේ වස්තුන්ට ඇලෙන්නේ ඔන්න ඔය ප්‍රශ්නේ දැන් උත්තරේ හොයාගමු දැන් ඔය කියන හැම එකම ඔයගල උත්තරේ ටිකක් තියෙනවා නමුත් ඒකෙනුත් මුලට ගිහිල්ලා බලමු ඔය දේවත් කතා වෙනවා ඊට පස්සේ මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්න ඔබගේ ඉන්නවා දරුවෝ දෙන්නේ එක දරුවෙක් ඔබ කියන දේමයි කරන්නේ අනිත් දරුවා ඔබ කියන එකට විරුද්ධ දේමයි කරන්නේ එක දරුවෙක් ඔබ කියන දේමයි කරන්නේ අනිත් දරුවා ඔබ කියන දේට සහ මුලින්ම විරුද්ධ දේමයි කරන්නේ ඔය දරුවෝ දෙන්නගෙන් වැඩිපුර තණ්හා ඔබ කාටද වැඩිපුර දැන් කතා කරන්න මම කියන්නේ කතා කරන්න මම කියන දේ කරන ළමයට වැඩිපුර තණ්හායි ඒක ඇත්ත නේද තමන්ගේ ජීවිතේට දාන්න දැන් ළමයි නැති කෙනෙක් ඕක දාන්න යන්න එපා ළමයි නැති කෙනෙක් මොකද්ද දාන්න ඕනේ දැන් ඔය ළමයි නැති කෙනෙක් කියලා කිව්වට පස්සේ දුක් වෙන නම් එපා කවුරු ළමයි නැත්තන් ඉන්නේ ඔබ මහා වාසනාවන්තයි ළමයි නැත්තන් හැබැයි ගිහි ජීවිතේ ඉඳන් වැඩක් නැහැ කොහොමද තවිද්ද කොමාරි පැවිද්දට ගිහිල්ලා ඒක සාක්ෂාත් කරගන්න සිංහදෙනි ඔබට හරි ලේසි ඒක කරගන්න දරුවෙක් ඉන්නවා කියලා කියන්නේ මාර බාධකේ අද බොහෝ පිරිසක් ඉන්නවා දරුවෝ නිසා අසරණ වෙච්ච මේ තරුණ පිරිස් නිවන් දකින්න දැඩි ආයාසයක් තියෙනවා නමුත් දරුවෝ පොඩි වැඩි ඒක නිසා ඒකට අනුගත වෙන්න විදිහක් නැති එහෙම ක්‍රමවේදෙක හිර වෙලා ඉන්නවා එන් දරුවෝ නැත්තම් කොච්චර ෂෝක් වෙන්න. එහෙනම් කවදාකවත් ඇයි විදිහට හිතන්නේ. හැබැයි ඉතින් දරුවෝත් නැතුව ඔහේ අම්බපුර කර ගෙවල් වලට වෙලා ඉන්නව නම් එහෙම මොකද වෙන්නේ? ඒක නම් ඉතින් ගොම් මෝඩ වැඩක්. කමක් නැහැ ඉතින් තේරෙන්නේ නැත්තම් කරන්න දෙයක් නැහැ නේ. ධර්මයක් තේරෙන්නේ නැහැ. නිවන් දකින්න බෑ ලේසි පහසු කෙනෙකුට. නිවන් දකින්න මහා පුදුම පිනක් තියෙන්න ඕනේ ඉතින්. ඒ පින ඔබ තුල තියනවද නැද්ද කියන එක අපි දන්නේ නැහැ නේ. ඉතින් ඒකින්ද මට බොහෝ කියන්න බෑ. හැබැයි අදිස්ථානයේ තියෙනවා නම් ඔබ උපදව ගන්න පුළුවන්. සම්මා වායාම කියන්නේ මොකද්ද? සම්මා වායාම කියන්නේ මොකද්ද? එහෙනම් නූපන් කුසලයක් තියෙනවා නම් මොකද්ද කරන්න ඕනේ? උප්පද්ද ගන්න ඕනේ නේද? අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගහනාති පජහති. එහෙනම් නූපන් අකුසලයේ නූපන් කුසලයක් තියෙනවා නම් ඒක කොහොම හරි උප්පද්ද ගන්න. නිකන් ඉඳලා හරියන්නේ නැහැ. වීර්ය වඩන්න ඕනේ යන්නේ ඒකට. ඉතින් කොහොම හරි එහෙනම් දැන් මේ කියන ඒවා හොඳට ජීවිතේට දාගන්න. දරුවෝ නැත්තම් දැන් මේක දාගන්න යන්නේ පවෙන එකක් දාන්න. දැන් මගේ අත් දෙක තියෙනවා. එක පාට මගේ නොහරයක් පුපුරලා ඔළුවේ එක අතක් පන් නැති වෙනවා. දැන් මේ අත් දෙකෙන් මම වැඩිපුරම කැමති මොන අතටද? හොඳ අතටද නරක අතටද? හොඳ අතට. ඇයි පින්වතුනි මම මේ හොඳ අතට කැමති? මේකේ තියෙන වැරද්ද මොකක්ද? මුලින් මම දෙකටම කැමැත්තේ හිටියා. හැබැයි දැන් මම එකකට වැඩිපුර තණ්හා වෙලා තියෙනවා. ඇයි ඒ? ඔන්න එකකින් එක කරුණු තේරුම් ගන්න. ඇයි මේ? ඇයි මම මේකට විතරක් දැන් වැඩිපුර කැමති? මේකට බැරි මේකට මොකද්ද විශේෂත්වය? මේ අත දැන් මම මොනවද හිතන්නේ ඒ විදිහට කරුණු කෙරෙනවා මේක මම මොනව හිතුවත් ඒකට අනුව කරුණු කෙරෙන්නේ නැහැ ඒක නිසා මම මේ අත් දෙකෙන් මේකට තමයි කැම ගොඩක් ආසයි එහෙනම් පින්වතුනි මේ අත මට දැනෙනවා මේ අත මට සැපයි කියලා මේ අත මට සැපයි කියලා දැනෙනකොට මේ අත ගැන මට හරි වටිනකමක් එනවා. හරිම සාරයි කියලා දැනෙන්න පටන් ගන්නවා. එහෙනම් මේ අතෙහිවත් මේ මුළු ලෝකෙම සාරයි කියලා වැටහෙන්නේ පින්වතුනි ඔන්න ඔය න්‍යාය ධර්මයට අනුව. සාරයි කියලා වැටහෙන්න කලින් අපිට වැටහෙනවා මේක හරි සුවයි සැපයි කියලා. ඒ සැප වෙන්න හේතුව පින්වතුනි අපිට දැනෙන්නේ මොකද්ද? මේ අත මොකයි කියලාද? අපේ කැමැත්තට තියනවා කියලා. එහෙම හිතිලා තමයි යන්නේ මේ ගමන. අපේ කැමැත්තට ඇත. කැමැත්තට ඉන්න දරුවට කැමති, කැමැත්තට නැති දරුවට වඩා. අම්මා ගුරුවරියක් තාත්තා කසිප්පුකාරයෙක්. මේ දෙන්නට ලනු දරුව දෙන්නෙක් ඉන්නවා. එක දරුවෙක් බොහෝම ඉහළට ඉගෙන ගන්නවා. අනිත් දරුවා කසිප්පු පෙරෙනවා. දැන් මට කියන්න අම්මා වැඩිපුරම තණ්හා කාටද? ඉගෙන ගන්න කෙනාට. තාත්තා වැඩිපුරම තණ්හා කාටද? කසිප්පු පෙරෙන කෙනාට. දැන් දැක්කද? එහෙනම් මේ තණ්හාව ජනනය වෙන්නේ සිංහතුනි අපි තුල තියෙන දෘෂ්ටියක් නිසා නෙමෙයි. ඔය මම මගේ කියන හැඟීමකට තක් ගාලා පත් වෙන්නේ සිංහතුනි අපි තුල තියෙන මුලා දෘෂ්ටියක් නිසා. අපි හිතාගෙන ඉන්නවා මේ ලෝකේ තියෙන දේවල් අපි හිතන් ඉන්න විදිහට වෙයි කියලා. හොඳට බලන්න පින්වතුනි අපි ඕනෙම දෙයකට ඇලෙන්න යනකොට අපි හිතන්නේ නැද්ද කියලා? ඒ වෙලාවේ අපි හිතන් ඉන්න විදිහට මේ දේවල් වෙයි කියලා. හොඳට බලන්න ඔබ වාහනයක් ගන්න ගියම යන වෙලාවක ඔය වාහනේට ඔබ ඇලෙන්නේ ඔය වාහනේ ගන්න වෙලාවේදී ඔබගේ හිතට ඇතුල් වෙනවනේ දේවල් ටික. ඕම ඔය වෙන දේවල් ටික ඒ විදිහටම වෙයි කියලා හිතාගෙන නේද? වාහනේ ගන්න යනකොට අර ලස්සන්ට බදලා ගල්ලා ඔක්කොම දීති හිතෙන්නේ මොකද්ද මේක දාගෙන මගේ දරුවෝ ටිකක් දාගෙන බිරිඳවත් දාගෙන මේකේ ගිහිල්ලා අර හතුරගේ ඒ ඉස්සරහා හොන්නේ ගු ගාලා මේ බලන්න මට හොඳ වාහනයක් තියෙනවා කියලා හිතාගෙන යන් හතරගම ගිහිල්ලා පඳුරු කුප් බැඳගෙන ඔය වඩ බඳ වන්දනාවේ ගිහිල්ලා ආපහු ගෙදරින් එකක් ගන්න තමයි හැමතිස්සෙම හිතෙන්නේ. ඔබ වාහනයක් ගන්න ගිය එකම වෙලාවකවත් ඔබට හිතිලා තියනවද මේක හෙට හැත්තිලා චෝප්ප වෙලා මුළු පවුලම විනාශුලා නැති බංග වෙලා යයි කියලා හිතිලා තියනවද? නෑ. එහෙම හිතෙන්නේ නෑ ඔබට කවදාවත්. ඔබට හිතෙන්නේ මොකද්ද? ඔබගේ හිත හිතන් ඉන්නද? එහෙනම් ඔබගේ කැමැත්තක් තියෙනවනේ මොකක් හරි. අන්න ඒක වෙයි කියලා තමයි හැමතිස්සෙම හිතන්නේ. ඒක නිසා පින්වතුනි දකින්න දකින්න තැන හා වෙනවා. තැන්හි හා වෙනවා. ඒ තැන හා වෙලා අභිනන්දනය කරනවා. ඕක තමයි පින්වතුනි මේ ලෝකෙ හිමේට හිටපු තැන. හොඳට තමන්ගේ ජීවිතේට දාන්න මේ දේ. දරුවෙක් ඕනෑයි කියලා හිතපු වෙලාවෙ හිතන බලන්න. මේ එක එක උදාහරණ කියන්නේ බොහොම අපි සරලව මේ විග්‍රහය කරගෙන යන. බොහොම හිමි. වැඩිපුර සමාධි නගන්න නැතුව. මේක ඔකට තේරෙන්නේ නැහැ. නැත්තම් අපරාධයක් නේ. දරුවෙක් ඕනේ කියලා හිතිච්ච වෙලාවේ ඔබ දැනන් හිටියද ඔබට හම්බෙන්නේ දරුවා කවුද කියලා? හැබැයි ඔබ හිතන් හිටියේ ඔබ බය නැතුව දරුවෙක් හැදුවේ ඔබගේ හිතේ ඉන්න දරුවා හම්බුවේ කියලා නේද? හැබැයි ඔය දරුවෙක් ඕනේ කියන තැනට එනකොට දැන් ඔබගේ හිතේ බැහැල් තියෙන දැන් මේක මේ පටිච්ච සමුප්පාදේ දහම් න්‍යායක් මේ තියෙන්නේ ඇත්තටම. ඉතින් එච්චර ගැඹුරට මම විග්‍රහ කරන්නේ අද මෙතන. ඉදිරි දේශනාවල අපි කතා කරගමු. මොකද මේ දේශනාව කරන්නේ තීරු දෙනාට සෝතාපන්න කියන. යමෙක් සෝතාපන්න ඵලයට පත් වුණා නම් බින්දුනි ඒ ඇයිද පුළුවන් දිගින් දිගටම අපිත් එක්ක මේ ගමනට එකතු වෙන්න යන්න. නිතර නිතර ගැඹුරු දහම් කාරණා සමිතී කරන්නේ. ඒතර ඒ අය තේරිලා බේරිලා එන පිරිසක්. එතකොට අපිත් එක්ක ඔය ධර්මයන් ඔබයි ආරාමයට අනුගත වෙලා නිරන්තරයෙන් පුළුවන් හැම දවසකම ඇවිදිලා ධර්මය අහලා එහෙම කටයුත්තක් කරගන්න පුළුවන්. ඒක ඉදිරි කාලයේදී සිද්ධ වෙනවා. දැන් මේ ධනහන ඔක්කොම ටික එන්න ගියොත් එහෙනම් මට ගම්මානයක් බුක් කරන්න වෙනවා. ඒ වගේම ඉතින් ඒ අය ආවට වැඩක් නැහැ. මොකද එක දේශනාවක 1000 පැනලා දෙන කීවා. ටීවී වල කියලා නෙමෙයිනේ. රේඩියෝ වල දාලා නෙමෙයිනේ. Taman දන්න අය කීයට කියලා. ඉතින් ප්‍රඥා ටීවී ආදී වශයෙන් ඔය දේවල් වලත් මහ විශාල වශයෙන් මේ දේශනා යනවා. ඉතින් ඒ කොහෙන් හරි සද්ධර්මයේ පිරිසරමණය කරනවා. ඒ ඔක්කොම ආවොත් එහෙම ඉතින් අපිට ධර්මයේ කතා කරන්න වෙන්නේ නැහැ නේ. ඒක නිතර තේරිච්ච බේරිච්ච තිරසක් මේවෙන් ගැලවිලා ආවට පස්සේ අපිට පුළුවන් ගැඹුරු දහම් කාරණා කතා කරන්න. ඉන්ද්‍රිය භාවනාව කියන්නේ මොකද? ඒක කතා කරලා තියෙනවා. ඒ දේවල් ඉදිරියේදී කතා කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒවට වැඩ පිළිවෙල සකස් වෙලා එයි. කොහොම හරි පින්වතුනි, දැන් එන මේ බොහොම සරලව කරුණෙන් කරුණ ගමු. ඔබට දරුවෙක් ඕනේ කියලා ආපු වෙලාවේ හිතට ඔබ දරුවෙක් හදනවා කියලා තීරණය තෙද්දි දෙවි කෙනෙක් පහළ වෙලා කියනවා මෙන්න උඹලට හම් වෙන්න ඉන්න දරුවා කියලා. ඒ දෙවියන්ගේ ඉරිදීෙන් ඔබට පෙන්නනවා හම් වෙන්න ඉන්න දරුවගේ හැටි. මූණේ භාගයක් විතරද යනකම් ඇතුළට තැලිච්ච කකුල එකක් විතරක් තියෙන, අනික් කකුල කොටයක් විතරක් තියෙන, ඔය ආදී වශයෙන් පාන්දු පෙරේතෙක් වගේ කොල්ලෙක්ව පෙන්නන පොණියෙක්ගේ. මෙන්න මේක තමයි ඔබලට දෙන්න යන්නේ දැන්. හම් වෙන්න යන්නේ. දැන් ඔබ දරුව හදයිද? දැන් ඔබ දරුව හදන්නේ නැත්තම් ඔබ දරුව හදන්න ගියේ ඕකෙක් නෙමෙයි හොඳ එකෙක් හම් වෙයි කියලා දැනගෙනද? ඇයි දරුව හදන්න ගියේ? දරුව හැදීම කියන තැනට ඇලුනේ ඇයි? ඔබගේ හිතේ බැහැගෙන ඉන්න දේ වෙයි කියලා හිතලා නේද? දරුවෙක් කියලා කෙනෙක් ඔබගේ හිතේ වැහගෙන ඉන්නවනේ. ඔය කොහේ හරි තැනක දැකපු කෙනෙක්ගේ. දෙන්නත් එක ගියා කසාද බැඳලා අක්කලා ගෙදර. අක්කගේ පොඩියේ ගිහ උඩ පැන පැන උඩ පැන පැන ආවා. දැක්ක අනේ හරිෂෝ දෙන්න කතා වෙනවා. අපිත් දකුණු දරුවෙක් හදමුද බලන්නකො හරිෂුයි. දෙන්න හිතා ගන්නවා. එතකොට සිංහදෙනි අර කියපු නාම රූප ඔක්කොම අර උපාදාන හරහා ගිහිල්ලා ඒ හිත තුල බැහැ ගන්න අවස්ථාවක් උදා කර ගන්නවා හැමතිස්සෙම. එහෙම ක්‍රමවේදයක් තමයි හැදිලෙන්නේ. එතකොට අපි දරුවෙක් හදමු කියලා දැන් එනකොට මොකද වෙන්නේ? අර උපාදාන කලින් උපාදාන කරගත්ත නාම රූප ටික මේකේ බහිනවා. බැහැල ඉවර වෙලා දරුව කියන කෙනාව හිතේ හදලා දෙනවා. දැන් අපි හිතන්නේ මොකද්ද? මේ හිතේ හැදිච්ච මේ දරුව මේ කියපු කැමැත්ත වෙයි කියලා. මේ කියපු දේ වෙයි කියලා තමයි අපිට හිතෙන්නේ. එහෙම හිතලා තමයි මම කරන්නේ. ඕන් දරුවෝ හදලා. ඔයාලා අතේ ඉන්න හැම දරුවෙක් මොහොම හිතලා හදපු අය නෙමෙයිද? මගේ කැමැත්ත වෙයි කියලා. සමහර රෝග නිසා ඇලෙනවා. සමහර රෝග නිසා මක් වෙනවද? ගැටෙනවා. අංග විකල ළමයෙක්ගේම හම්බුණාද? මන්ද බුද්ධික ළමයෙක්ගේම හම්බුණාද? ඔය අතරේ ළමයා හිතාගත්තා නම් මහා සිල්වත් ළමෙක් තමයි අපිට හම්බෙන්න ඕනේ කියලා. හැබැයි මහා දඩබ්බරෙක් හම්බුණා නම් දැක්කද? එහෙනම් පින්වතුනි මේ මහා මුලා සංසිද්ධියක් ඔතන තියෙන. අපිට හිතෙනවා අපි කැමති දේවල් මේ ලෝකෙ වෙයි කියලා. ඇලීමට ගැටීමට මඟ පාදන්නේ පින්වතුනි මුලාව. එහෙනම් ඔය මුලාවෙන් එක කොටසක් තමයි ඔය කිව්වේ මගේ වසඟේ පවතිනවා කියලා ගත්ත මුලා දෘෂ්ටිය. මගේ වසඟේ පවතිනවා කියලා මුලා දෘෂ්ටියක් ගත්ත ගමන් ඒක මගේ වෙලා ඒක මම වෙන්න ගන්නවා. මම මේ උත්සන්න මේක ඉස්සර නිසා පල්ලෙහා දාන්න පල්ලෙහාට වැටෙන නිසා මම මේකට කියනවා අත විතරක් නෙමෙයි තව එකක් දාලා. මොකද මගේ අත කියලා. මේ මහත්යලා තියෙනවා තන් ඉස්සියන් කිව්වට ඉස්සෙන්නේ නැහැ. ඒක නිසා මම ඒකට කියන්නේ නැහැ මොකක් කියලා. මගේ අත කියලා. එහෙනම් පින්වදින යමක් මගේ වසඟේ පවතිනවා නම් අන්න ඒව හරි සාර විදියට දැනিলা ඒවට මම මගේ කියන තැනට යන කංකාවදි. සාර නැති එකක්වත් මම මගේ කියන තැනට වැටෙන්නේ නැහැ ඔබගේ. සාරයක්ම වෙන්න ඕනේ. මගේ වසඟේ පවතිනවා නම් මට සුවේ දෙන්න ඕනේ. එච්චරයි ඔය කාරණාව. සුවේ දෙන්න ඕනේ. සුවේ දෙනවා නම් සාරයි. දැන් අසූචිය සාරයිද? උදේට දාන කක්ක බිල සාරයිද? කාටවත්? කාටවත් සාර නැහැ. ඇයි ඒ? ඒක විසින් Tamanta සුවයක් දෙන්නේ නැති නිසා. දැන් එනම් මල මේක කියන්නකො. අසූචිය සාර නැහැ. හැබැයි කිව්වොත් එහෙම ඔබගේ අසූචියෙන් පිළිකාවට බේතක් හොයාගන්න පුළුවන් කියලා. මිනිස්සු ඔබගේ ගේ වටා රැස්වෙලා ඉන්නේ නැද්ද උදේට? දෝත අල්ලගෙන ඉන්නේ නැද්ද? අනේ අපිටත් පොඩ්ඩක් දාන්න, අපිටත් පොඩ්ඩක් දාන්න කියලා. දැන් දැක්කද පින්වතුනි අර සමන්ත සුවයක් ගේන දෙයක් තියෙනවනම් ඒ සුවයක් ගේන දේ හැමතිස්සෙම හරි සාරයි කියලා ගන්නවා. නිකන් නෙමෙයි අපි සාර දෘෂ්ටි වලට වැටෙන්නේ. සුවයක් ගෙයි කියලා හිතුන ගමන් සාරයි කියලා අල්ලගත්තා. ඒක පින්වතුනි මිනී මරණ කෙනා මිනී මරණ එක සාරයි කියලා අල්ලගන්නෙත් ඒ විදිහට. මිනී මැරීමෙන් Tamanta සුවයක් එනවනම් ඒක මිනී මැරීම සුවයි කියලා අල්ලගන්න. සත්තු මැරීමෙන් Tamanta සුවයක් එනවනම් පින්වතුනි ඒක සාරයි කියලා අල්ලගන්න. එහෙනම් යමක් සාර වෙන්න නම් ඒක සුවයයි කියලා දැනෙන්න ඕනේ තමයි. තමන්ට සුවයක් එන්නේ නැහැ නේද පින්වතුනි තමන් අකමැති දේ වෙද්දි? මේ බලන්න මේ දහම් න්‍යායක් මේ තියෙන්නේ. මම රොකට් සයන්ස් නෙවෙයි කතා කරන්නේ. බොහෝම සරල ධර්මතාවයක් කතා කරන්නේ මේ ලෝකේ තියෙන. ඔබට මේ පාරේ බහැලා අද ගෙදර යන වෙලාවෙත් මේ දකින දකින හැම තැනකම මේ තියෙන එකක් මම මේ කතා කරන්නේ. මේ ඇහැ සාරයි කියලා කියන්නේ අයියෝ. ඔය ඇහැට දාලා බලන්න ඕන. මේ ඇහැ සාරයි කියන්නේ අයියෝ. සුවයක් ගේනවා කියලා හිතන හින්දා. ඇයි සුවයක් ගේනවා කියලා හිතන්නේ? අපේ කැමැත්තට මේක තියෙනවා කියලා හිතන නිසා. අපේ කැමැත්තට මේක තියෙනවා. ඔබ රූප දකින්න ආසයි. ඒ රූප දකින්න ආස ඔබට ඇහැ පාවිච්චි කරලා ඒක බලන්න පුළුවන්. එහෙනම් දැන් වටින කමක් නැද්ද? ඇයි Tamanට සුවයක් ගේනවා? කෙනෙක් ඉන්නවා. අපි හිතමු මොකක් හරි ඍෂිවරයෙක්ගේ ශාපයක් වැදිලා ඇස් දෙක ඇරිය ගමන් මහා භයානක රූප පේනවා. දැන් මෙයාට ඇහැ සාරයිද? ඇහැ සාරයිද? නෑ. ඉතින් ඔබට සාරයි, එයාට සාර නෑ. එන එයාට සාර නැත්තේයි එයාට සුව ගේන්නේ නෑ මේ. එන එයාට සුව ගේන්නේ නෑ. ඇයි ඒ? එයා හිතන විදිහට නෙමෙයි වෙන්නේ. එයාගේ කැමැත්ත නෙමෙයි වෙන්නේ. එහෙනම් එයාගේ කැමැත්ත නෙමෙයි නම් වෙන්නේ පින්වතුනි අන්න එතකොට සුව නෙමෙයි තියෙන්නේ දුක. ඔන්න ඔබ හොඳ ආකාරව දැක ගන්න. එහෙනම් තමන්ගේ කැමැත්තට තියෙනවා කියන දෘෂ්ටිගත වුණා නම් පින්වතුනි ඒකාන්තයෙන්ම ඇලීමක් තියෙනවා. ඒකාන්තයෙන්ම ගැටීමක් තියෙනවා. එක්කෝ ඇලෙයි එක්කෝ ගැටෙයි. ඒකාන්තේම මොකද හේතුව? මුලාවෙන් ඉන්න නිසා. යමෙක් මුලාවටපත් වුණා නම් ඒකාන්තේම එක්කෝ ඇලෙනවා එක්කෝ ගැටෙනවා. ඔය කතන්දරේ වෙනවාමයි. මේ සරල උදාහරණයක්. ඔය හැම කෙනෙක්ගේම ගෙදරක ටීවී එකක් තියෙනව නේද? ඔය ටීවී එකේ තියෙනව නේද පින්වතුනි මොකක්hari බටන් එකක් ඔබන්නක පත්තු වෙන. ටීවී එක වැඩ කරනවා. දැන් ගිහිල්ලා ඔය බටන් එක ඔබනවා. ඔය බටන් එක ඔබන්නේ පින්වතුනි මොකක් බලාපොරොත්තු වෙනද? මේක දැන් වැඩ කරයි කියලා බලාපොරොත්තු වෙන්නේ නේද? එහෙනම් මේක ඔබන්න කලින් ඔබ තුල වැටිලා එනවා නේද? මේක දැන් වැඩ කරන්න ඕනේ කියලා එපුවා. ඔන්න ඔය වැටිලා මේක දැන් ඔබ හිතනවා මොකද්ද? දැන් ඒක වෙන්න ඕනේ. ඒක ඔබන්න කලින් ඔබගේ හිතේ වැඩිලි ඉවරයි ඒක. දැන් ඔබට එන දෘෂ්තිය මොකද්ද? දැන් මේක වෙන්න ඕනේ මං එපුවා. බටන් එක ඔබනවා ටීවී එක වැඩ කරන්නේ නැහැ. එතකොට ඔබ චක් ගන්න නැද්ද? කියන්නේ නැද්ද? මේක වැඩ කරන්නේ නැහැ. ඇයි චුක් චුක් ගන්නේ? මොකක් හින්දාද? ගැටිලා. ඔය සියුම් ගැටීමකට තමයි හැමදේම චුක් ගන්නේ. එයා ගැටුනේ ඇයි? ඇයි තමන් දෙයක් හිතාගත්ත ඔක්කොටම කලින්. දැන් ඒකද වෙන්න ඕනේ ලෝකේ? ඒකද දැන් ලෝකේ වෙන්න ඕනේ? ඔබ හිතාගන්න එකද? එහෙම එකක් නැහැ. ලෝකේ තියෙනවා පින්වදෙන යථාර්ථයක්. ඒ යථාර්ථයයි සිද්ධ වෙන්න ඕනේ ඔබ හිතන් ඉන්න එක නෙමෙයි. එහෙනම් හැමතිස්සෙම හොඳට මතක තියාගන්න ඔබගේ කැමැත්තට මේ ලෝකේ නැහැ. ඒක අපි ඔප්පු කරගමු කොහොමද නැති වෙන්නේ කියලා. එහෙනම් දැන් ඔබගේ කැමැත්තට මේ ලෝකේ තියෙනවා කියලා ගත දෘෂ්තිය නම් අවිද්‍යාව කියලා කිව්වේ මේ වෙලාවේ. අවිද්‍යාව කියන්නේ මහා විශේෂපතයක්. ඒකේ ඒ කොටසක් මේ අපි මේ කතා කරන්නේ. එහෙනම් අවිද්‍යාව කියලා කිව්වේ ඔන්න ඕකට නම් මේ වෙලාවේ. එහෙනම් මට කියන්නේ මොකද්ද විද්‍යාව ඕකේ? මොකද්ද ඕකේ විද්‍යාව? මොකද්ද ඕකේ විද්‍යාව? ඔව් මොකද්ද ඇත්ත ඇති සැතිය? මොකද්ද එහෙනම් ඇත්ත? ඕක අවිද්‍යාව කියලා කියන්නේ ඕක බොරුවක් නෙවෙයි මුලාවකනේ ඉන්නේ. එහෙනම් මොකද්ද මේ විදිහට ඕක ඇත්ත? කොහොමද එහෙනම් මේ ලෝකේ තියෙන්නේ? එකදෙනි මේ ලෝකේ තියෙන ක්‍රමයේ ආරියට අවබෝධ කරගන්න. මේ ලෝකේ තියෙන ක්‍රමයේ තමයි පින්විතනේ හේතුඵල ධර්මයේ. ඔන්න මෙතර කාලයකට තථාගතයන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්න කලින් ලෝකේ නොතිබිච්ච දේ හේතුඵල ධර්ම. ඔන්න ඒ හේතුඵල ධර්ම මනාකොට අවබෝධ කරගන්න ඕනිය. හේතුඵල ධර්ම මනාකොට අවබෝධ කරගත්තේ නැත්නම් නිවන් දකින්න වෙන්නේ නැහැ. හේතුඵල ධර්ම නිවන් නැතුව නිවන් දකින්න පුළුවන් වුණා නම් බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙන්න කලින් බැරි දෙයක් කරගන්න මිනිස්සුන්ට. දෙසටක් මිත්‍යා දෘෂ්ටි කාගම් වල ඉන්නේ මිනිස්සුන්ට බැරි අය නම් එක කරගන්න. එන අයට කරන්න බැරි වුණේ බුදුන්ගෙන් පස්සේ සෝතාපන්න ඵලයේ ලෝකෙට ආවේ. එහෙනම් ඒ කාන්තීම පින්වතුනි මේ හේතුඵල ධර්ම තේරෙන්න ඕනේ නේද මේ ඵලයට පස්සේ. එහෙනම් දැන් මම ඔන්න මෙන්න විද්‍යාව පහල කරන්න යන්නේ ඔබතුල. අවිද්‍යාව ඒ තමයි හිටි. ටීවී එක දැම්මම නම් ඕකපත් වෙනවා. ලයිට් එක ස්විච් ඔන් කළා නම් මොකද වෙන්න ඕනේ? ලයිට් එන්න ඕනේ. ආවේ නැත්තම් චූක් ගන්නවා. ඉතින් හත් දෙයියනේ ඔබට තේරෙන්නේ නැද්ද? ලයිට් එකේ ස්විච් එක ඔන් කළපමණින් ලයිට් එන්න විදිහක් නැහැනේ. ඕක කොච්චර හේතුන්ගෙන්ද හැදිලා තියෙන්නේ? නිකන් හිතලා බලන්න. කරන්ට් එක එන්න ඕනේ. කරන්ට් එක එන්න නම් මේ වයර් ඔක්කොම ඒ විදිහටම තියෙන්න ඕනේ. එහෙනම් වයරුත් ඔක්කොම ඒ විදිහට තිබිලා කරන්ට් එකත් ඔක්කොම ඇවිදිලා මේ බල්බ් එකේ ෆිලමන්ට් බල්බ් එකක් නම් ඒ ෆිලමන්ට් කෑල්ල කැඩෙන්නේ නැතුවත් තිබිලා අර ස්විච් එකේ කැලිබරේ ටික ඔක්කොම තිබිලා එතකොට මේ පහළ යහ දාටි ඒව හරියට ගැටිලා ඔය ඔක්කොම ක්‍රමවේද ටික සකස් වුණොත් විතරයි නේද පින්වලදී මේක පත් වෙන්නේ. දැන් ඔය ටික ඔක්කොම සකස් වෙන්නේ ඔබේ කැමැත්තෙන්. ඒ ඔබ කැමති වුණත් නැතත් ඔය කියපු කරුණු ටික සකස් වෙනවා නම් මේක පත් වෙන්නේ නැද්ද? ඕක තමයි ලෝකේ තියෙන ධර්මතාවය. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති. අර මහ විතාල පටිච්ච සම්පාදේ කියන්න ඕනේ නැහැ සෝවන් වෙන. නමුත් පටිච්ච සම්පාද දහම් න්‍යාය ධර්මය අවබෝධ වෙන. අවිජ්ජා පත්‍ය අසංකාරා අවිජ්ජා හේතුක ආදි වශයෙන් එහෙම එන්න අවශ්‍යතාවයක් නැහැ. ඒව මහ ගැඹුරු දෙයි. ඒවත් විග්‍රහ කරලා තියෙනවා YouTube එකේ අහලා බලන්න. අර ඉතර ගැඹුරට යන්න ඕනේ නැහැ මේ සෝතාපන්න ඵලය ගැන. එහෙම වුණා නම් එහෙම පින්වතුනි විසාකාවට මේ අවුරුදු හතේදී මේක කරගන්න හම්බ වෙන්නේ නැහැ නේ. ඒසම මහා සාර ධර්මයක් එහෙම කතා කරන්න කියනවා සෝතාපන්න ඵලයට පත් වෙන. සෝතාපන්න ඵලයට පත් වෙනවා කියලා කියන්නේ මොකද? න්‍යාය ධර්මය අවබෝධ. දැන් සෝතාපන්න ඵලයට පත් වෙච්ච හැමෝම මහණ වෙන්නේ ඇයිද? එහෙම වෙයිද? එහෙම වෙන්නේ නැහැ. ධර්මයක් අහගෙන ඉඳලා යමෙකුට මහණ වෙන්න වගේ හිතුණා නම් මන අවබෝධයෙන් කාලය තිස්සේ ධර්මයේ ශ්‍රවණය කළා. ත්‍රිවම හිතුණා නම් එහෙම මේක මේ ඔක්කොම මේ සීලෝ දෙය අතහැරලා දාලා මම මේක යනවා කියලා මේ ගමන. ඉතින් ගොඩාක් දුරට තින්නතනේ. බොහොම හොඳ මාර්ගඵලලාභීක් වෙන්න ඕනේ. ඒක තමයි විදිහ. නැත්තම් මේක අතහැරලා යන්න බෑනේ. ඒ මේක නැත්තම් මුලා වෙලා යන්න ඕනේ. මුලා වෙලා යන ක්‍රම වේදකුත් තියෙනවා. එක්ක මුලා වෙලා යන්න ඕනේ. එහෙම නැත්තම් බොහෝම අවබෝධයෙන් යුක්තව මේකට යන්න ඕනේ. ඒකෙන් තථාගතයන් වහන්සේ ගැන අප්‍රමාණ විශ්වාසයෙන් ජනිත වෙලා නෙවෙයි යන්නේ එතකොට. ඇයි ඔක්කොම අතාරින්නේ කවුරු ගැන විශ්වාස තියලා? තථාගතයන් වහන්සේ ගැන, ධර්මයේ ගැන සහ ආර්ය සංඝයා වහන්සේ ගැන විශ්වාස කළා. ඒ කියන්නේ මහරහතන් වහන්සේලා ගැන විශ්වාස තියෙනවා. කාලරිදෙනුන මහරහතන් වහන්සේලා කියලා જાතියක් මේ ලෝකෙට පහළ වුණෙත් නැහැ, පහළ වෙන්නෙත් නැහැ, ඉස්සරහට පහළ වෙන්නෙත් නැහැ කියන මිදෙනවා. ඒක නඩ බලලා අතහැරලා යන්නේ. ඉතින් බෑ කවුරු වෙන්න යන්නද දෙවි? කවුරු වෙන්නද එහෙම යන්නේ දැන් අතහැරලා? අන්න ඒකයි තියෙන්නේ. එහෙනම් බින්දුනි මේ මන අවබෝධයකට පැත්තලා තමයි මේ කටයුත්ත සිද්ධ වෙන්නේ. එහෙනම් දැන් මේ රොකට් සයන්ස් මණ්ඩවට ගන්න යන්න එපා. බොහොම සරලව ගන්න මේ කියන කරුණ ටික. හේතු පටිච්ච සම්භූතං. හේතුන් ගැළපීලා බැඳීමෙන් විද්‍යාමාන වෙනවා. හේතු භංගා නිරුද්ධති. හේතු භංග වෙච්ච ගමන් මම කියනවාද නිරෝධා වෙලා යනවා. එහෙනම් හේතුන් තියනකම් උදා වෙනව, හේතු නැති වුනහම නිරෝධා වෙනවා. ඔන්නෝක තමයි ලෝකේ දහම් න්‍යාය. හේතුන් තියනකම් උදා වෙනවා, හේතුන් නැති වෙච්ච ගමන් නිරෝධා වෙන්න ගන්නවා. දැන් හොඳම උදාහරණය තමයි මේ මෙතන තියෙන ලයිට් එක. දැන් මේ මෙතන තියෙන ලයිට් එක ඒවත් මේ ආලෝකය ඇති වෙලාද තියෙන්නේ? මේ ආලෝකය ඇති වෙලාද තියෙන්නේ? සිංහදෙනි මෙතන තියෙන ආලෝකය ඇති වෙලා නම් තියෙන්නේ. මම ස්විච් එක ඕෆ් කරාම ඒක එහෙමම තියෙන්න ඕනේ නේද? ඇයිද ඇති වෙච්ච එකක් ගැන මේ කියන්නේ? ඇති වෙලා නම් තියෙන්නේ, මම ස්විච් එක ඕෆ් කළාම ඒක එහෙමම තියෙන්න ඕනේ. නැති කරන්න නම් මම ඒ ලයිට් කෑල්ල අරගෙන පැත්තකින් තියන්න. එතකොට එතන ඒක නැහැ දැන්. එහෙනම් ලයිට් කුට්ටි. ඒ කුට්ටිය ගත්තත් පැත්තකින් තියපන්. ආයි දැන් මම ස්විච් එක. ඊළඟට ඔන්න ලයිට් එක ඇති වුණා. එතකොට දැන් මොකද කරන්නේ? ආයි ඕෆ් කළා. ඒ කුට්ටිය ගත්තා, ලයිට් කුට්ටි. තියන්න ඕනේ පැත්තකින් ගිහින්. දැන් එහෙම කරන්න පුළුවන්. බෑ, ලයිට් එක ඕෆ් කරගොම මොකද වෙන්නේ? මෙතන ආලෝකය තවදුරටත් නැහැ. එහෙනම් පින්වතුනි, ඇතිවීමක් නැතිවීමක් මෙතන නැහැ නේද? එහෙනම් ඔන්න පින්වතුනි, තථාගත දර්ශනය හොඳට තේරුම් ගන්න. මේ තථාගතයන් වහන්සේගේ දර්ශනය තුළ ඇතිවීම කියලා එකක් නැහැ. නැතිවීම කියලා එකක් නැහැ. ඇත යනු එකාන්තයකින්, නැත යනු තවත් අන්තයකින්. ඇත කිව්වහම සාස්වතයි, නැත කිව්වහම උච්ඡේදයි. එහෙනම් ඇත නැත කියන්නේ අන්ත දෙකක්. එහෙනම් ඔය අන්ත දෙකටම බහින්නේ නැතුව යථා ධර්මයක් තුලින් ඕනේ මේක අවබෝධ කරගන්න. එහෙනම් මොකන්ද මේ අවබෝධ කරගන්න මාධ්‍ය? අන්නේ මාධ්‍යයට බහින්න. එහෙනම් මෙතනදී මොකන්ද මේ වෙන්නේ? ඇත්ත ඇති සැටියෙන් දකින්න පටන් ගන්න. මොකද්ද ඇත්ත ඇති සැටිය? ඇත්තටම මොකද්ද වෙන්නේ කියන්නේ. එහෙනම් දැන් මොකද බින්දුතුනි වෙන්නේ? මේ හේතුන් ටික සියල්ල සකස් වීමෙන් විද්‍යාමාන වෙවි තියෙනවා. මොකද්ද මේ ආලෝකය? එහෙනම් දැන් මේ ආලෝකයේ ඇති වෙවි නෙමේ තියෙන්නේ, ආලෝකයේ උදා වෙවි, උදා වෙවි තියෙනවා. උදා වෙවි, උදා වෙවි තියෙනකොට ලයිට් එක ඕෆ් කරපු ගමන් මොකද වෙන්නේ? තවදුරටත් උදා වෙන එකමක් එනවද? නතර වෙනවා. උදා වෙන එක නතර වුණා කියලා කියන්නේ නැවතත් විද්‍යාමාන වීමක් නැහැ. මේ ආලෝකය විද්‍යාමාන වෙනවා. දැන් මේ මේසෙ තියෙනවා. මේ ඔබට පේන දේවල්, මේ ළඟ තියෙන දේවල් තමයි කතා කරන්නේ. මේ මේසෙ ඇදලා තියෙනවා බින්දුනි කකුල් හතරකිනුයි, ලෑල්ලකුයි, ඇනටිහිකුයි, පටිච්ච වෙලා. ඔතන පටිච්ච වෙලා කියලා කිව්වේ ගැළපිලා බැඳිලා. එහෙනම් මේ මේස ලෑල්ලකුයි කකුල් හතරකුයි එකට පටිච්ච වීමෙන් මේසයක් කියන එකක් විද්‍යාමාන වෙනවා. දැන් මම මේ මේසේ කකුල් හතරටම ගහනවා පයි. එතකොට මේ ගැන කකුල් හතරම කඩලා යනවා. දැන් මෙතන මේසයක් තියෙනවාද? කොහෙටද මේසෙ ගියේ? කොහෙටද මේ මේසෙ ගියේ එතකොට? දැන් මේසයක් තියෙනවා නම් මම මේකට පයින් ගහලා කකුල් හතර ගැඩුවාම ඔබට කියන්න බෑ මෙතන මේසයක් දැන් තියෙනවා කියලා. එහෙනම් මං අහන්නේ පයින් ගහන වෙලාවේ මේසෙ කොහෙටද ගියේ? ගියේ තැනක් හොයන්න පුළුවන්. එහෙනම් දැන් කියන්න පුළුවන් ඔබට මෙතන මේසයක් ඇත කියලා. කියන්න පුළුවන්ද? නෑ, මෙතන මේසයක් ඇත නෙමෙයි පිංගුතුනි, මෙතන මේසයක් උදා වෙවි තියෙනවා. මොහොතක් මොහොතක් නෑර මේසේ උදා වෙවි තියෙනවා. මම මේ හේතුවකට පයින් ගහපු ගමන් උදා වෙන එක නතර වෙනවා. උදා වෙන එක නතර වුණා නම් අපිට කියන්න පුළුවන්ද කොහෙන්ද ගියේ කියලා? නෑ, දැන් උදා වෙන්නේ නෑ. තව උදාහරණයක් ගන්න. මේ දහම් න්‍යාය හරි වැදගත්. නිවන් දකින්න මේවා තේරෙන්නේ නැත්නම් නිවන් දකින්න බෑ. මා ඉහෙලින් ගැඹුරෙන් අල්ලන්න දෙයක් නෑ. පිටින් මේ සරල තැන්වලින් අල්ලගෙන මේක කරගෙන යන්න. සරල තැන්වලින් අල්ලගෙන කරගෙන යන්න. ඒක තමයි හොඳ ලේසි. ඔබගේ ගමේ පාන් කඩේ පාන් විකුණන කල් මේක මොකද්ද පිටින්ද? පාන් කඩේ උදා වෙවි, උදා වෙවි තියෙනවා නේද? එතන පාන් කඩ මේ හේතු සමේ සපේනකම්, ඒ කියන්නේ පාන් විකුණනකම් පාන් කඩේ උදා වෙවි තියෙනවා. පාන් ඉවර වුණාම පාන් කඩේ උදා වෙනවද? තවදුරටත් නැහැ. ඔන්න පාන් කඩේ නිරුදා වෙනවා. දැන් පාන් කඩේ නිරුදා වුණා. අපි කිව්වොත් එහෙම පාන් කඩේ ඇත. පාන් ඉවර වුණාම මොකද්ද කියන්නේ? පාන් කඩේ නැත. පාන් කඩේ නැත කියලා කියපු ගමන් ඒක අහන්නේ නැද්ද? කොහේද තරන් ගියේ? අහන්නේ නැද්ද යා? ඔබ කියනවා පාන් කඩේ නැත. පාන් කඩේ නැද? එතකොට එයා අහන්නේ නැද්ද? කොහේද දෝක අරන් ගියේ කියලා? අහනවා. හැබැයි ඇත්තටම වෙන්නේ මොකද්ද? පාන් තියනකම් මේක පාන් කඩේ උදා වෙවි තියෙනවා මේ මොහොතේ. මේ හැම එකක්ම උදා වෙවි තියෙනවා. මේ ෆෑන් එක පින්වතුනි උදා වෙවි තියෙන්නේ. ඉලෙක්ට්‍රෝනෙන් ඉලෙක්ට්‍රෝනෙට එනර්ජි එක දෙදි. දැන් මේ අපි මේ දන්න භාෂාවෙන් මේ කියන්නේ. ඉලෙක්ට්‍රෝනයක් කියලා කියන්නේ පින්වතුනි මේ විශාල එනර්ජි එකක්. ඉලෙක්ට්‍රෝනකින් එන්නේ. ඕක ඇතුලේ තව සියුම් තැන් වලට යන්න පුළුවන්. විද්‍යාඥයෝ තාම හොයාගෙන නැහැ. ඕක අවසානයේට ගියාට පස්සේ අහු වෙනවා එක තැන. ඒකට කියනවා සුද්ධාස්තකය කියලා. එහෙනම් අපි කියන්නේ සුද්ධාස්තකයෙන් හම්බෙන එනර්ජි එකක් තියෙනවා. ඒක තමයි සියුම් එනර්ජි. ඒක එන්නේ හිතෙන්. විඥාණයෙන් තමයි ඒක හැදිලෙන්නේ. ඔබ හිතන හැම මොහොතකම සිංහතල එනර්ජි එකක් නිපද වෙනවා. ඒ එනර්ජි එකෙන් සුද්ධාස්තකත් හැදෙන්න පුළුවන්. නැත්තම් විශ්වෙට නිදහස් වෙලා යන්නත් පුළුවන්. දැන් මේ අත උසන් එනර්ජි එක දුන්නේ කවුද? මේ අත උසන්න එනර්ජි එක දුන්නේ කවුද? කෑම විතරද? නෑ නෑ. හිතනොත් දුන්නා. අංශුවෙන් අංශුව අංශුවෙන් අංශුව බින්දුනි මේක මිලිමීටරයකින් ලක්ෂයෙන් පංගුව ගානේ උස්සන්න. හිත හැදි හැදි හැදි හැදි හැදි හැදි එනර්ජි එකක් දීලා තමයි මේක මේ කාණ්ඩ මෙහෙ ඉන්නේ. මම මේ පල්ලෙහා දාලා දෙවිච්ච අත මෙහෙම උඩට උස්සන වෙලාවට හිත ප්‍රකෝටි ගානක් හැදිලා තියෙනවා. එනං ඒ හිත් ප්‍රකෝටි ගානෙන් එනර්ජි එක නිබදව නිබදව නිබදව නිබදව තමයි මේ අතට එනර්ජි එක දෙන්නේ මෙහෙම උස්ස ගන්න. කන බොන ආහාරයෙන් විතරක් මේක කරන්නේ නැහැ. එහෙනම් දැන් මේ ෆෑන් එක මේ වෙලාවේ කැරකෙන්නේ. ඒකට අදාළ හේතු සකස් වෙනවා. එහෙනම් ඒ හේතු සකස් වීම නිසා මොකද වෙන්නේ? මේක දැන් කැරක උදා වෙවි තියෙනවා. අපි දැන් මේකද කියනවා බඹරේ කියලා. උදා වෙවි තියෙන නිසා බඹරේ කියනවා. දැන් ෆෑන් එක ඕෆ් කළොත් එහෙම මොකද වෙන්නේ? උදා වෙන්නේ නැහැ. නිර්ුදා වෙනවා. උදා වෙන එක නතර වුණා. නිර්ුදා වුණා. එහෙනම් මේක නිර්ුදා වුණා කියලා කියන්නේ මොකක්ද? දැන් අපෙන් අහන්න පුළුවන් එහෙනම් බඹරේ කොහෙද ගියේ කියලා. නෑ. හැබැයි බඹරයක් ඇත කියලා කිව්වනම් එහෙම මොකද වෙන්නේ? නැති වෙච්ච ගමන් අහන්න ඕනේ නේද කොහෙද ඔක ගියේ කියලා. එහෙනම් දැන් ඔබට තේරෙනවා පින්වතුනි අර ඉලෙක්ට්‍රෝනෙන් ඉලෙක්ට්‍රෝනෙට එනර්ජි එක ගෙනහල්ලා මේක කරකවන උනේ. එහෙනම් ඉලෙක්ට්‍රෝනෙන් ඉලෙක්ට්‍රෝනෙට එනර්ජි එක දුන්නේ නැත්තම් මොකද වෙන්නේ? මේක කැරගෙන එක නතර වෙනවා, නිරුදා වෙනවා. කොහෙදද ගියේ කියලා අහන්න බෑ. දැන් ඔබගේ ජීවිතේ පවත්වගෙන යනවා ඔබ. ඔබගේ ජීවිතේ පවත්වගෙන යන්නේ කොහොමද? ජීවිතේ ඇති වෙලාද ඔය තියෙන්නේ? නෑ, ජීවිතේ උදා වෙවි ඔය තියෙන්නේ. ජීවිතේ උදා වෙවි තියෙනවා පින්වදිනේ. මොකද මහා හේතු ගොන්නක් නිසා ජීවිතේ උදා වෙවි තියෙනවා. එක නහරයක් පිපුරුනොත් මොකද වෙන්නේ? හේතු ටික ඉවරයි නේද? අන්න නිරුදා වෙලා ගියා. දැන් අහන්න පුළුවන්ද කෝ අර හිටපු එක්කෙනා? එහෙම අහන්න බෑ. මේ හිටියා මේ නෑ දැන්. උදා වෙවි තිබුණා, දැන් උදා වෙන්නේ නැහැ. කොහෙටද ගියේ කියලා අහන්න බෑ. එහෙනම් ඒක තමයි බිඳේ ලෝක ධර්මතාවය. උදා වෙවි තියනවා හේතු තියෙනකම්. හේතු නැති වෙච්ච ගමන් නිරුදා වෙනවා. දැන් එහෙනම් මට කියන්න, ඔය ළඟ තියෙන ෆෑන් එක කරගෙන ඔබ කැමති හින්දාද? දැන් ඔබට හරී රස්නේ වෙලා ෆෑන් එක ගාවට ගිහිල්ලා කියනවා පුතේ ඔය ස්විච් එක දාන්න. දැන් ඔන්න ෆෑන් එක වැඩ කරනවා. දැන් මේ ෆෑන් එක වැඩ කරන්නේ ඔබ කැමති හින්දාද? ෆෑන් එක වැඩ කරන්නේ දැන් ඔබට රස්නේයි ඔබ කැමති හින්දාද? නෑ, ඒකට අදාළ හේතු සකස් වෙච්ච නිසා. පුතේ ඔයක දාන්න කිව්වම ෆෑන් එක වැඩ කරන්නේ නෑ. දැන් ඒ වැඩ කරන්නේ නැත්නම් ඔබගේ කැමැත්තට නැති හින්දාද? එහෙම හිතුත් නෑ. ඔබගේ කැමැත්තවත් අකමැත්තවත් තියෙන්නේ මේ ලෝකෙට අදාළ නැහැ. ඒකයි කිව්වේ එහෙම දෘෂ්ටියකින් ඉන්න එක මහා මුලාවක්. ඒක නිසා තමයි ඇලෙන්නේ ගැටේ. 100%ක් ප්‍රත්‍යක්ෂ වෙන මං කැමති විදිහට මේ ලෝකේ නැහැ. හේතුඵල ධර්ම විතරයි කියලා. ඔබ ඇලෙයිද කවදක්වත්? ඔබ ගැටෙයිද කවදක්වත්? නැහැ. අන්න රහතන් වහන්සේගේ ස්වභාවය. රහතන් වහන්සේ තමයි තියෙන්නේ අවිද්‍යාව 100%ම දුරු කළා දාලා තියෙන්නේ. ඉතින් ඔබට මේ න්‍යාය ධර්මයේ පේන්න ඕනේ. කරන්නේ කවදද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. මේ න්‍යාය ධර්මයේ ඔබට පේන්න ඕනේ. ඔය මුලා දෘෂ්ටියෙන් සදහටම ඔබ අයින් වුණා නම් එක බින්දු මාත්‍රයක්වත් නැහැ හිතේ එහෙම දෘෂ්ටියක්. ඒ මට්ටමෙන්ම අයින් වෙලා ගියා නම් ඔබ වල කියන්න ඔබ ඇලෙයිද? ඔබ ගැටෙයිද? නෑ. ඔබ ගොඩාක් වස්තු වලට ඇලෙනවා බින්. ඇලෙන්නේ ඇත්ත දැනගෙන නෙමෙයි. පාරේ යන කෙල්ලෙක් දැක්කහම කොල්ලෙක් ඇලෙනවා ගිහිල්ලා. ඒ ඇලෙන්නේ ඇත්ත දැනගෙනද? නෑ. ඒ කෙල්ලව දැක්ක ගමන් හිතේ බැහැ ගන්නවනේ ටිකක්. එතකොට මම අවිද්‍යාවෙන් එනවා නිගමනයක් මොකද්ද? ආ මේ විදිහට ඔක්කොම ඉතින් මේ විදිහට තියෙනවා නම් සාර නැද්ද? ඈ? Taman හිතන විදිහට වෙනවා නම් සාර නැද්ද? සාරයි. ඉතින් මොකද කරන්නේ? රබන් ගාලා තොරම් බැඳලා අරන් යනවා ගෙදර. පළවෙනි දවසේ කෙල්ල කටහැරිය විතරයි කොල්ල හිනතු වෙනවා කටේ ගඳට. ඊට පස්සේ මොකද වෙන්නේ? ඩිවෝස්. හැබැයි පාරේ ඇනේ හින්ද හිටගෙන ඉන්නකොට කිඩාරම්මල වගේ. හරි ලස්සනයි. ඒ ලස්සන රූපේ දැකපු ගමන් තින්ගුනේ අර අතීත උපාදානයේ ඔක්කොම අර හිත තුල බහිනවා. බහැලා ඉවර වෙලා සංයෝජනයක් හදනවා. මම ওই සංයෝජනය ගැන අද කියලා දෙන්න යන්නේ. ඒ සංයෝජනය හැදුව ගමන් අර මුලා දෘෂ්ටි ඔතනට එකතු වෙනවා. එකතු වෙලා මේ විදිහට මේ දේ වෙයි කියලා හැදෙනවා. එතකොට මොකද වෙන්නේ? කිසිම දැනීමක්කින් තොරව අර ගිහිල්ලා හා වෙනවා. ඇහැයි රූපයයි චක්කු විඥානයයි කියන තුනේ එකතු වෙන පින්වතනි සං හැදෙන. ඒ සං තමයි පස්ස වෙන්නේ. සම්පස්ස කිව්වේ ඒකයි. ඇහැයි රූපයයි චක්කු විඥානයයි තුනේ එකතු වෙනකොට පින්වතනි හැදිලෙන්නේ ඔය පේන රූපෙ නෙමෙයි. මේ මේවා ගොඩක් ගැඹුරුයි. නමුත් මම පොඩ්ඩක් කියන්නම් මේකෙන්. ඇහැයි රූපයයි චක්කු විඥානයයි කියන තුනේ එකතු වුණාම හැදිලා එන්නේ ඔය ඔබට පේන රූපේ නෙමෙයි සං හැදෙන්නේ සං. ඒකේ මොකද්ද? අවිද්‍යා තෘෂ්ණා දෙකත් එකතු වෙලා හැදෙන එකක් හැදෙන්නේ ඔය. ඒකට කිව්වා සංයෝජනයක් කියලා. ඔන්න ඔය සංයෝජනේ තමයි පින්වතනි පස්ස කරන්නේ ස්පර්ශ කරන්නේ. දැන් එනම් මේ හැදිලා එන්නේ අවිද්‍යා තෘෂ්ණා දෙක සහිතව පෙර උපාදානයන් සහිතව. එහෙනම් දැන් අර ගෑන ළමයා අතර ඉඳන්දි මේ පිළිමි ළමයා මේ ගෑන ළමයාව දැකපු ගමන් හිතේ ඇලෙන්නේ අර ගෑන ළමයාවම නෙමෙයි. නැත්තං ඒ ගෑන ළමයාගේ ගුණයක් එහෙම කොහොමද හැදෙන්නේ හිතට? දැන් අපි දකිනවා දැන් ওই කොල්ල ගොඩාක් රැවටෙන්නේ කෙල්ලන්ට පන්සලේදී. දැන් මේ ජීවිත අත්දැකීමක් මම මේ අත්දැකීම වලින් ඉගෙන ගන්න මම මේ කියන්නේ. හැම කෙනෙකුටම මේ ජීවිත අත්දැකීම් තියෙනවා. අහලා හරි තියෙනවා. මේ එකයි කොහෙන් හරි අමුණ ගන්න මේ කොහොම හරි. ඇයි පන්සලේදී මේක වෙන්නේ? පිරිමි ළමයි කාන්තාව ගැන හිතාගෙන ඉන්නේ හරීම අහිංසක කෙනෙක් මට ලැබෙන්න කියලා. එහෙම ලැබෙන්න කියලා යනකොට පන්සලට එනකොට හරීම තැම්පත් විදිහට තමයි හැම කෙනෙක්ව පන්සලට එන්නේ. සුදු ඇඳගෙන කොණ්ඩේ හොඳට පීරලා කොණ්ඩේ නැත්තම් ගොතලා මල් වට්ටියකුත් අතේ තියාගෙන. ඔය ඔක්කොගෙම හැදිලෙන්නේ මොකද්ද? ඇත්තද? නැත්තම් සංයෝජනේ මොන වගේ එකක්ද හැදිලෙන්නේ? අර අහිංසක කියන තැනට කරුණු තමයි හැදිලෙන්නේ. අපි දමු ගෙදර ඉන්නවා මහා දඩබ්බර කෙල්ලේ. අම්මා කියන අනේ පුතේ අදවත් යන් අම්මණක් දෙකක් බැනලා යන්නේ. එහෙම කියන්න එපා පුතේ, අද මම මල්වට්ටියකුත් කරලා දෙන්නම්, මම ඔයාගේ කොණ්ඩේ ගොතන්න. නෑ නෑ, මට මේ කොණ්ඩේ පාට කරගන්න තියෙනවා. හරි හරි පුතේ, ගිහිල්ලා ඇවිල්ලා පාට කරගන්න. දැන් මේ මහා චණ්ඩාල කෙල්ලෙක් මේ අරන් යන්න. කොහොම හරි අම්මා කොණ්ඩෙත් ගොතාගෙන මල්වට්ටියකුත් අතර දිහා දිගට අඳගෙන ගෙදර ඉන්නේ බාගෙට හෙළුවේ. හැබැයි අර දිගට අඳගෙන මොකද පන්සලටනේ යන්නේ? ඕන්න බින්දුනි පන්සලට එක්කගෙන යනවා. දැන් මේක දකින මේ කොල්ලගේ හිතේ බහින්නේ ඇත්තද? ඇත්තද බහින්නේ? නෑ. අර ටික දකිනකොට මෙච්චර කල් අහලා දැනලා දැනිලා තිබිච්ච හැම එකක්ම උපාදාන වශයෙන් ඇවිල්ලා හිතේ බහගෙන හදනවා සංයෝජනය. ඕන් ඔය සංයෝජනේ තමයි බින්දුනි ඊට පස්සේ දකින්නේ. නැත්තම් ඇස් දෙකට පුළුවන් ද පින්වතුනි ඒ ළමයේ අහිංසකද නැද්ද කියලා දකින්න? ඇස් දෙකට පේන්නේ පාටනේ. මනමාලියෙක් ගෙදර ඇවිල්ලා ගියාම පොඩි අය අහනවා, අක්කේ එයා හොඳයිද? එයා ටිකක් මෝඩ පාටයි. පොඩි එකා බලනවා පාට මෙට්ටි අරලා, ඒක නෑ මේ පාට මෙට්ටියේ මෝඩ පාට කියන එක නෑ. අන්න බලන්න, එන ඇහැට පේනවද ඔය මෝඩ පාට කියන එක? මේ හොඳට මේ සංයෝජනය කියන එක දකින්න මම ඔබට පෙන්වන්නේ මේ කරුණ. ඇහැට පේනවද මෝඩ පාට කියන එක? නෑ. එහෙනම් මේ කෙල්ල කොහින්ද ඒක දැක්කේ? තේංගදෙනි අර සංයෝජනයක් හැදෙනවා රූපයක් දැක්ක ගමන්. ඒ සංයෝජනේ හදාගන්නේ තේංගදෙනි හරියටම Taman ඇයි උපාදාන වෙච්ච ඒවානේ හදාගන්නේ. හොඳට තමන්ට කැමති ගැළපිලා යන විදිහට තමයි ඒක හදාගන්නේ. ඉතින් එහෙනම් මේ දකින්න එක සාර නැද්ද? ඉතින් තමන්ට කැමති එක නම් හැදිලා තියෙන්නේ. දැන් ඕකෙන් සුවයක් නෙමෙයි තමන්ට දෙන්නේ. ඔන්න රැවටෙන තැන. දැන් හිතනවා මේ මේ මේක වෙයි. අර දෘෂ්ටියත් ඔහොමම බහ ගන්නවා එතන. දැන්ගෙන දැන් මේ වෙලාවේ තමන්ගේ හිතට ආපු දේ වෙයි කියලා හිතාගෙන මොකද කරන්නේ? කසාද බැඳලා ගෙදර ගියා. ගෙදර ගිනාවට පස්සේ තමයි දන්නේ අර අර කියපු කෙල්ලනේ මගේ අම්මේ. මිනිහට තමයි උයන්ද වෙන්නේ තන්නේ. ගොඩාක් අය දින්නතුනි බෙරේ බැඳ ගන්නවා. ඇයි? බෙරේ ලස්සනට තියෙද්දි අනිත් අයත් ওই බෙරේ ඉල්ලගෙන ගහනවා දකින්නවා. ලස්සනට වරපට ඇදලා ඔක්කොම කරලා තියෙනවා. මොකද කරන්නේ? හරි ආසාවට හොඳට ඇදලා බෙරේ බැඳ ගන්න. බෙරේ බැඳගෙන ස්ටේජ් එකට එනවා. ආහම තමයි දන්නේ අතපය ගැඩෙනවා ඔබ ගහන්න ගියාම. දැන් ගලවලා අයින් වෙන්න පුළුවන්ද? නැහැ. හැබැයි අර බෙරේ දහින වෙලාවේ පින්වතුනි අතපය ලෙලියනකම් බෙර ගහන්න මේ කියලා හිතුණාද? නැහැ. ඒව බහින්නේ නැහැ. බහින්නේ පින්වතුනි අර උපාදාන කරගත්ත ටික. ඒ ටික ගන්නට මේක බහැලාවා. ඒ බහැලාම අර මෝඩ හිතට හිතෙනව මොකද්ද? මේක මේ විදිහටම වෙයි කියලා. මගේ කැමැත්තටම මේක දැන් වෙයි කියලා. ඉතින් දැන් දමාගෙන ගහනවා බෙර ගලවන්නත් දැන්. අතපය ලෙලි යන හැම බෙරක ගහ ඉඳලා ඉඳලා ඉඳලා බෙරේම ඉනේ ඉල්ලගෙන මැරෙනවා. ඕක තමයි විදිහ. එහෙනම් දැන් ඔන්න ඔය කාරණාව හොඳට තේරුම් ගන්න. හැබැයි පින්වතුනි ඔය එකම කාරණාවකවත් ඔය ඔබ වසඟයේ පවතිනවා කියන එක නෙමෙයි සිද්ධ වෙන්නේ. මොකද්ද වෙන්නේ? හේතුම් පටිච්ච සම්භූතං චක්කුංච පටිච්ච රූපේච උපද්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ. අර සංගති පස්සෝ කියලා කියන්නේ බුදුහන්වහන්සේ. නිකම් පස්සෝ නෙමෙයි. තින්නම් සංගති. අර සංගතිය හැදෙනවා එතන. ඒ සංගතියත් එක්ක තමයි අර පස්ස කියන එක පහළ වෙන්නේ. අර ස්පර්ශ වෙන්නේ අර සංගතියත් එක්ක. ඒකයි පින්වතුනි ඕක ඇලීමකින් කෙලවර වෙන්නේ. සංගතිය නැතුව ගියා නම් ඇලෙයිද? ගැටෙයිද? ඒ රහතන් වහන්සේට ඔය සංගතිය නැහැනේ. ඇහැයි රූපයයි චක්කු විඥාණයෙන් ස්පර්ශය හැදිලා ස්පර්ශයෙන් වේදනාව හැදුණා එතන ඉවරයි. නමුත් අපිට එහෙම නෙමෙයි පින්වතුනි, සංගතියක් තියෙනවා හැමතිස්සෙම. ඒකේ අවිද්‍යා තෘෂ්ණාවලින් බැඳීමක් තියෙනවා. ඒකේ පරණ උපාදාන කරගත්තු ඕකේ බැහැලා හදන සංයෝජනයක් තියෙනවා. ඕන් ඔය සංයෝජනයෙන් පරිස්සම් වෙන්න ඕනේ පුළුවන් තරම්. කොහොම හරි දැන් එනම් මට කියන්න පින්වතුනි, මේ ලෝකේ තියෙන කිසි දෙයක් ඔබට කැමති හින්දාද වෙන්නේ, එහෙම නැත්නම් හේතු සකස් වෙන නිසාද වෙන්නේ? ඔබට කැමති නිසා වෙන එක දෙයක් මට පුළුවන් නම් කියන්න. ඔයන තියෙනවා නේ. අද ඔබගේ දරුවා ජීවතුන් අතර ඉන්නේ ඔබ කැමති හින්දාද? ආයි ඉර හඳ වගේ විශ්වාස දෙයක් නේ. හැබැයි මේ ලෝකෙම ළමයි මැරුණා, ඔබගේ ළමයා මැරෙයි කියලා එහෙම හිතුවද කවදාවත්? ඇයි ඔබගේ ළමයා කියලා ඒ හිතනකොටම ඔබගේ හිතට එන්නේ මොකද්ද? හැමදාම ජීවත් වෙයි, හොඳින් ඉඳි, ඒකක් ගනි, ඔක්කොම වෙයි. ඒ පැත්තමයි නේද, පොසිටිව්මයි නේද එන්නේ ඔය ඇඟට? ඒත් එක්කම අර ගොන්දෘෂ්ටිය වැඩිච්ච ගමන් මොකද වෙන්නේ? ඒවම වෙයි කියලා තමයි හිතාගෙන. පුතා විභාගෙට ගියාම අම්මගේ හිතට එන්නේම මොකද්ද? කවදාවත් හිතයිද අම්මෙකුට එයිද? මූ ඔක්කොම විභාග ෆේල් වෙලා ගෙදර එයි කියලා? කවදාවත් හිතෙන්නේ නැහැ. ඔන්නකම් දෙන්නේ. එහෙනම් පින්වතුනි ඔය මුලා දෘෂ්ටියෙන් අයින් වෙන කල්ම ඔබ ඇලෙනවා ගැටෙනවා. ඔය ගැන දන්න නිසා තමයි පින්වතුනි තථාගතයන් වහන්සේ ඔබට දුන්නේ එක වචනය. අනිච්ච කියන වචනේ දුන්නේ ඔන්න ඕක නිසා. බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙන්න කලින් ඔය ගැන දැනන් හිටියේ නෑ මිනිස්සු. ඔය කියන ඔය මුලා දෘෂ්ටිය ගැන දැනන් හිටියේ නෑ මිනිස්සු. ඔය දෘෂ්ටිය තුලමයි හිටියේ හැමතිස්සෙම. ඔය නිසයි මේ ඔක්කොම වෙන්නේ කියලා දැනන් හිටියේ නෑ. තථාගතයන් වහන්සේට තමයි පින්වදිනේ ඔය අවස්ථාව ලැබුණේ. ඒකයි කියන්නේ නහි සීලේන වතං හෝතු උප්පජ්ජන්ති තථාගතා අට්ඨක්කරා තීනි පදා සම්බුද්ධේන පකාසිතා කියන. තථාගතයන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙන්නේ සීලයක් ගැනවත් වතක් ගැනවත් කියන්න නෙමෙයි, අට්ඨක්කරා තීනි පදා අකුරු වටෙන් පද තුනෙන් යුක්ත වෙච්ච අනිච්ච දුක්ඛ අනාත්ත ගැන කතා කරන්නේ. එන අනිච්ච වතහින්න ඕනේ. එන අනිච්ච පින්වතනි, අනිච්ච කියන දේ සෝතාපන්න ඵලයට නෙමෙයි, එතනින් එහාටත් ඕනේ. නිවන සාක්ෂාත් කරගන්න කම්ම අනිච්චයයි යෝනේ. මහා ගමුරු ධර්ම කාරණා නෙමෙයි යෝනේ පින්වතනි. ලෝකේ පිළිබඳ අනිච්ච දුක්ඛ අනාත්ත දකින්නයි යෝනේ. හැබැයි මේ මෙච්චර කල් මේ ලෝකේ ආවේ මොකක් හිතාගෙනද? නිච්ච දුක්ඛ අත්ත කියලා හිතාගෙන. ඒකමනේ තියෙන්නේ. දැන් මම ඔබට පෙන්වන ඔබ නිච්ච දුක්ඛ අත්ත කියලා හොයාගෙන හියා දාගෙන ඉන්න හැටි. නිච්චයි කියලා කිව්වෙ මොකද්ද? ඉච්ච වූ න්‍යායට තියෙනවා කියන්නේ. එහෙනම් ඉච්ඡාවට තියෙනවා, කැමැත්තට තියෙනවා කියලා තමයි හිතන්නේ. එහෙනම් කැමැත්තට තියෙනවා නම් සැප නැද්ද? සැප නැත්නම් සාර නැද්ද? සාරයි. ඒක නිසා මොකද කරන්නේ? පුළුවන් තරම් ඔය සාරයි කියන දෘෂ්ටියට වැටලා ඉවර වෙලා මේ කටයුතු කරගෙන යනවා. දසා කුසලේ පුළුවන් තරම් කරනවා. ඇයි සාරයිනේ? එහෙනම් සාර නම් සාරත්වේ ලබන්න බෑ, නිකන් හම් වෙන්නේ නැහැනේ. සාරත්වේ ලබන්න කරන්න පුළුවන් හැම දහදුනා වැඩක්ම කරනවා. හැබැයි අනිත්‍ය වැටුණා නම් තේරෙන්නේ මේවා අපි වශයෙන් තියන්න පුළුවන් ඒවා නෙමෙයි. හේතුන්ගෙන් හැදුණා, හේතු නැති වුණොත් ඉවරයි. එතරයි හේතුන්ගෙන් උදා වෙනවා, හේතු නැති වුණොත් නැති වෙනවා. මේ ලෝකෙ හැම එකක්ම ඔය තැනදී. එහෙනම් දැන් මට කියන්න පින්වතුනි, ඔබගේ දරුවාද ජීවතුන් අතර ඉන්නේ ඔබගේ කැමැත්ත නිසා නෙමෙයි නම් මොකක් නිසා? හේතු තියෙන නිසා. එහෙනම් හේතු තියෙන නිසා විද්‍යාමාන වෙවි තියෙනවා. දැන් ඔය අතේ ඉන්න දරුවට හොක් ගාලා හොමන් මෙසල වෙන්න විදිහක් නැති වේද? මේ අතේ තියාගෙන ඉන්න දරුවෙක් කිරි දෙනවා අපි පොඩි දරුවෙක්. දැන් මේ දරුවා උදා වෙවි නේද ඉන්නේ? ඔය උදා වෙවි ඉන්න දරුවට දෙන්නේ එක හේතුවක් හරි නැති වුණොත් මොකද වෙන්නේ? නිරුදා වෙනවා නේද? දැන් ඔබේ කැමැත්තද? නිරුදා වෙන්නේ ඔබේ කැමැත්තද? උදා වෙන්නේ කැමැත්තටද? ඒත් එනම් හේතු තිබුණොත් පින්වදිනේ උදා වෙයි, හේතු නැති වුණොත් ඉවරයි. එහෙනම් දැන් මට කියන්න, දරුවව ඔබගේ වශයෙන් තියන්න පුළුවන්ද? නෑ. ඔය දරුවා අවිනිශ්චිතයිද නැද්ද? අවිනිශ්චිතයි. ඇයි? හේතු කොයි වෙලාවේ මොනවා වෙයිද දන්නේ. ඔය දරුවා විනාශයට පරිණාමය වෙන්න බැරිද? පුළුවන්. ඇයි? හේතු නැති උත්තේ ගමන් විනාශයට පරිණාමය වෙනවා. ඔය දරුවා අන්‍යතාවයකටපත් වෙන්න බැරිද? මේ තියෙන විදිහ නෙමෙයි සංකල්ප වෙනස් පැත්තකට හැරෙන්න බැරිද? පුළුවන්. එහෙනම් සංකතයක ලක්ෂණ හතරක් බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා. අනිච්චං අද්දුවං විපරිණාම ධම්මං අඤ්ඤතං. අනිච්චයි අද්‍රවයි. ද්‍රවයි කියලා කියන්නේ ස්ථිරයි කියන එක. උත්තර ද්‍රවයයි දක්ෂින ද්‍රවයයි තියෙනවා. ඔය දෙක හරි ස්ථිරයි. ඒ කිව්වේ මුළු ලෝකෙම කරකුණාද? ඔය ලක්ෂණ දෙක කරගෙනවද? නෑ. ඒකයි ඒවට ද්‍රවීයයි කියලා කියන්නේ. එහෙනම් ද්‍රවීයයි කියන්නේ ස්ථිරයි කියන එක. අද්‍රවයි කියන්නේ අද්දුවන් කියලා කියන්නේ අද්‍රවයි. අද්‍රවයි කියන්නේ මොකද්ද? ස්ථිර නෑ. ඒ කිව්වේ අනිත්‍යයි. එහෙනම් අනිච්චයි අනිත්‍යයි විපරිණාම ධම්මයි. විනාශයට පරිණාමය වෙනවා හැම මොහොතකම. හේතු නැති වෙච්ච ගමන් විනාශයට යන්නේ. තියා ගන්න ඕන නම් හේතු දාන්න ඕනේ. අඤ්ඤතයි. පොඩි හේතු කැලලක් විනාශ වෙච්ච ගමන් මොකද වෙන්නේ? අන්‍ය ස්වභාවයකට හැරෙනවා සහමුනේ. මොනවා වෙයිද දැන්නේ? අන්‍ය පැත්තකට හැරෙනවා. අඤ්ඤතයි. එහෙනම් ඔය කියපු කරුණු හතරම පින්විතනි ඔබ ඇසුරු නිසුරු කරන වස්තු වල නැද්ද? තියෙනවා. එහෙනම් දැන් මට කියන්න සිංහසෙනි ඔබ ඔබගේ දරුවා නිසා තෙලිනවද නැද්ද? එලිනවා. ඔය දරුවා ඉස්කෝලේ ගිහිල්ලා ඉන්න විනාඩි 10ක් පරක්කු වුණොත් ඔබ බස් හෝල් එකට දුවන්නේ නැද්ද? දුවනවා. යාළුවට කෝල් කරන්නේ නැද්ද? ඈ එක එක ආකාරයෙන් දේවල් කර කර හොයලා බලන්නේ නැද්ද සිංහසෙනි? ඉතින් ඔබගේ කැමැත්තට නම් තියෙන්නේ මොකටයි හොයන්නේ? එනම් මේ හොයන්නේ ඇයි? යථාර්ථවත්ම තේන්න දිනවනේ සිංහතුනි. මේ තියෙන අවිනිශ්චිතකම අනේ මොනවා වෙලාද දන්නේ. දැන් ඔබ මේ පාරේ ආයේ වාහන ඔක්කොම නවත්තලා. එක පාට අපිට ඇහෙනවා ලොරියක් යනවා. ටික වෙලාවකින් ඇහෙනවා ඩෝන් ගාලා සද්දයක්. වාහනවල ආපු අයගේ පපුව ගැහෙන්න පටන් ගන්න නැද්ද? ඉතින් ඔබගේ කැමැත්ත නම් තියෙන්නේ ඉතින් මොකටද කැපපුව ගැහෙන්නේ ඔය? මේ අර කොහෙද ආපු වාහනයක් හැපුණා අර ලොරි? ඇත්තටම උනේ ඒක. නමුත් ඔබ තෙලින්න පටන් ගන්න නැද්ද? තෙලිනවා හොගාලයි. මගේ වාහනේට මොනවා වුණාද දන්නේ. දැක්කද? ඇයි? දන්නවා. මේ වැටහෙනවා. හිතට දැනුනේ නැති වුණාට වැටහෙනවා. හේතු භංග වුණොත් මොකද වෙන්නේ? ඵලෙට ඉවරයි. මගේ කැමැත්ත තියෙන්නේ නැහැ. නැත්තම් බැරියයි වාහන අත තියලා. හා ඕම ඉතහ. එන්න පුළුවන්. එහෙම කරන්න බෑ. එහෙනම් පෙලෙනවා බින්ග. හරි. මෙතන දෙක් කෙනෙක් බස් එකක ඇවිල්ලා ඉන්නවා. එයා පෙලෙයිද? නැහැ. එහෙනම් පින්වතුනි මේ පෙලීමෙන් හටගන්න මේ මහ දුකට හේතුව මොකක්ද? මොකන්ද හේතුව? මම මගේ හේවත් තණ්හාව. තණ්හාව නෙමෙයි දුකට හේතුව. තණ්හා වෙලානේ මම මගේ කියලා ගත්තේ. දැන් ඔබට දරුවෙක් ඉන්නවා. ඔය දරුවා හේතුන්ගෙන් නේද හැදිලා තියෙන්නේ? හේතු නැති වුණොත් බංග වෙන්න ඕනේ නේද? නැති වෙලා යන්න ඕනේ නේද? ඒකද? ඔබ වසඟේදීයිද? ඒත් නෑ. අවිනිශ්චිතයිද? ඔව්. ඒ නිසා ඔබ පිළිනවද? ඔව්. ඒක සාධමලිම පැහැදිලින්නේ. හරි. ඔය යාපනයේ පැත්තේ ඉන්නවා. ක්‍රිෂ්ණ ස්වාමීගේ දරුවා. ඒකත් හේතුන්ගෙන් නෙමෙයිද හැදිලා තියෙන්නේ? හේතුන්ගෙන්. ඔබ වසඟේ තියෙනවද? නැහැ. අවිනිශ්චිතයිද? ඔව්. ඔබ පෙළෙනවද? නැහැ. දැක්කද වෙනස? එහෙනම් පින්වදිනේ මේ මහා දුක්ඛ කන්දේකින් පෙළෙන්නේ මොකක් නිසාද? තණ්හාව නිසා. මම මගේ කියලා අල්ලගත්ත තණ්හාව නිසා. එහෙනම් ඔය මම මගේ කියන කෑල්ල දුරු වෙලා යනකම් ඔය පිළීම නතර වෙයිද? බලන්න බින්දුනේ ඔබ එකක් එකක් නැර දෙලින්න නැද්ද කියලා. ගෙදර තියෙනවා වටීන වීදුරු බඩුවක්. අවුරුදු දෙකේ පොඩි එකා ඔය වීදුරු බඩුව අරගෙන ඉස්සරහට එද්දි ඔබ නිකන් පිළින් නැද්ද බින්දුනේ? පුදුමාකාර දෙලීමකින්. ඈ අනේ පුතේ පුතේ පුතේ හිමිට පුතේ කියන්නේ නැද්ද? බලන්න ජීවිත අද්දේ කොච්චර පෙළෙනවද? ඇයි මේ පෙළෙන්නේ? මොනව වේද දන්නේ? ඒ තුල පිඟු දෙන තමන්ට හාවෙච්ච දෙයක් මොනව වේද දන්නේ කියන තැන අවිනිශ්චිතතාවයට තමන් වශයෙන් පවතින නැතිතාවයට වැටිච්ච ගමන් මොකද වෙන්නේ? අවිනිශ්චිතතාවයට වැටිච්ච ගමන් පිඟුතනි අර කියන පිළීම හටගන්න. ඔන්න ඔය පිළීමට කියනවා පිඟුතනි දුක්ඛ දුක්ඛේ කියලා. ඔය දුක ගොඩනගා ගත්තේ කවුද? ඔතන වචන දෙකක් තියෙනවානේ. දුක්ඛ දුක්ඛය. වචන දෙකක් තියෙනවා. දුක්ඛ දුක්ඛය. දුකක හටගන්න දුක. දුක්ඛ දුක්ඛය කියලා කියන්නේ. දැන් උදාහරණයක් ගමු මේ ෆෝන් එක. මෙතන තියෙනවා ෆෝන් එකක්. මේ ෆෝන් එක මම දකිනවා. මේ මහත්තයා මට ඔක එක එක විචූරණත් පෙන්නනවා. පෙන්නුවාට පස්සේ බින්දනේ දැන් මට ෆෝන් එකක් නැහැ. දැන් මොකද වෙන්නේ? මම ෆෝන් එකක් නැතිකම නිසා පෙලෙන්න පටන් ගන්නවා. ෆෝන් එකක් නැහැ. හැබැයි මං ආසයි. ඇලිලා ඉන්නේ දැන්. ඇලිලා ඉන්නේ නමුත් ෆෝන් එකක් නැහැ මට. ඒක නිසා පෙලි පෙලි ඉඳලා කොහොම හරි සල්ලි ටිකක් එකතු කරලා මං අර ෆෝන් එක ගන්නවා. එතකොට හරීම ආස්වාදයි ෆෝන් එකක් ගන්න. අපි හිතමු මේ රට විනාශ කරන්න කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. නේද බෝම්බයක් තියන්න කියලා අපිට යුද්ධ කාලේ කියනවා අහවල් ආමි කැම්ප් එක ගාවින් ගිහිල්ලා මේ බෝම්බේ තියපන්. බෝම්බේ තියවන්න හරි ලේසි. මොකන්ද කරවන්න ඕනේ? දුප්පත් එකෙක් හොයලා ඒකව පෙළවන්න ඕනේ. දැන් මේව හොඳ ට්‍රික්ස්. ඉතින් මේව පාවිච්චි කරන්න එපා වැරදියට එහෙම. මොකද මේ බුදුහාඳුරුවන්ගේ ධර්මයේ තුල අපි කතා කරන්නේ මේකනේ හිත ගැන. හිතෙන් හොඳට වැඩ ගන්න පුළුවන්. මේ මේ මේ බුදුදහමේ තියෙන මේ මූල ධර්මයන් වැරදි අතකට ගියොත් එහෙම හොඳට වැඩ ගන්න හැකි අනින් මිනිස්සුගේ. දැන් හිතන්න දුප්පත් එකෙක් හොයලා ඒකට ලස්සන කාර් එකක් පෙන්නනවා. මේ ඇතුළට ඉන්න බලනවා. හරි පොඩ්ඩයි පෙන්නන්නේ. චුට්ටක් පෙන්නලා දැන් පෙළවන්න පටන් ගන්නවා. හරි එහෙනම් අපි ගිහින් පළවෙනි දවසේ යනවා. දැන් අරු එළි වෙනකම් පෙළෙනවා. ඇයි? සා නියමනේ. මට ඉතින් කවදාවක ගන්නද? එද පව් එන්නත් වෙනවා. එලා නගින්නකො මේකට. දැන් ඔන්න පොඩ්ඩක් නැගලා මේම කරනවා. අතෙන් මේක කරගොනා. හරි බයි. දැන් අර තව පෙළීම වැඩි. ඇයි? තව තණ්හා වුණා. එක එක ගැටි. ඉතින් ඊළඟ දවසේ ගැජට් කෑලි පෙන්නනවා. මෙහෙන් ඔබනකොට අරෙන් එළියට එනවා. මේන් ඔබනකොට ඇතුළට යනවා. ඔක්කොම අර මේ ඔන්නම් අර වහලේ ඇකිලිලා යනවා. ඔය ආදි වශයෙන් ඔය ඔක්කොම වෙනකොට දැන් මේකට පුදුම තණ්හාවක් ඉදිරියට තියෙන්නේ. ඒකත් එක්කම පිංගුතුනි මහා පිළීමක් හැදෙනවා. අනේ මට මේක නෑ නේ කියලා. අන්නේ වෙලාවේ හොඳටම පිළිපෙලි ඉන්න වෙලාවේ කිව්වොත් මේක උඹට දෙනවා. මේක ගිහිල්ලා අතනින් තියපන්. ඇයි මේක උඹට දෙනවා කියලා කියපු ගමන් පිංගුතුනි මොකද කරන්නේ? මෙච්චර වෙලා අර ගොඩනගාගෙන ආපු අර පිළීමෙන් මේක නිදහස් වෙනවා ටික ටික. පුදුම ආස්වාදයක් දැනෙනවා. ඒ ආස්වාදේ ගන්න මේක මොකද කරන්නේ? අරක ගිහිල්ලා අතනින් තියනවා. හරි. දැන් කොහොම හරි වාහනේ ගත්තයි කියමුකෝ. ෆෝන් එක ගත්තයි කියමුකෝ. දැන් තණ්හා වෙලා නේද ඔක ගත්තේ? දැන් දුක නැද්දයි? එහෙනම් මේ දුකකින් නිදහස් වෙන්න කියලා හිතාගෙන ගොඩනගා ගත්තව නේද මහ දුකක් අන්තිමට? එහෙනම් ඒ දුක නිසා දැන් තෙලෙන්නේ නැද්ද? දැන් මේ ෆෝන් එකේ අයිතිකාරයා තෙලෙන්නේ නැද්ද මේ ෆෝන් එක නිසා? ඇයි කැඩෙයිද දන්නේ? වැටෙයිද දන්නේ, විඳෙයිද දන්නේ, ඇතුලේ සොෆ්ට්වෙයාර් ආවුල් වෙයිද දන්නේ, කොච්චර දේවල් හොරකම් කරයිද දන්නේ. බස් එකකින් බහපු ගමන් අත ගාලා බලනවා මොවා ෆෝන් එකදී. ඔබට මේවා දැනෙන්නේ නැද්ද? බස් එකකින් බහපු ගමන් බලන නෑ, හවුෙන්නේ බලනකොට අම්මා ගාව ෆෝන් එක. ආ මා ගාව තියෙනවා අම්මෝ. ඇයි පිටුදින මේ තෙලෙන්නේ? දැක්කද තෙලෙන තෙලිල්ල ඔබ ජීවිතේ? මෙන්න මේ දුක්ඛ දුක්ඛේ හොඳට තේරුම් ගන්න. මේක තේරෙන මොන ගොනෙක්වත් යන්නේ නෑ පින්වදනේ මේ සසරේ. මේකයි මේ නිදහස් වෙන බණ. බණ කියලා කියන්නේ, බණ කියලා කියන්නේ පින්වදනේ බ කියන බිහිවීම නසන්න යමක් කියනවනේ. අන්න ඒකයි බණ කියලා කියන්නේ. මේ බිහිවීම නසන්න කියන දේවල් වලට බණ කියලා කියන්නේ. එන ඔබට යම් බිහිවීමක් ඇති කරගන්න ඕන නම් ඉස්සරහට ඔබට වැටෙන්න ඕනේ තණ්හාවකින් තොර බිහිවීමක් නැහැ. එන යමක් තණ්හා කළා නම් ඔය දුකෙන් ඔබ පීඩා විඳිනවද නැද්ද? පීඩා විඳිනවමයි. ආයි අහන්න දෙයක් නැහැ. ඔබ තණ්හා කළා පීඩා විඳින්න නැති එක දෙයක් මට කියන්න. දුක්ඛ දුක්ඛේ මං තාම අනිත් දුක් දෙක කිව්වේ නැහැ. දුකෙන් තුනෙන් එකක් විතරයි තාම මේ පෙන්නලා තියෙන්නේ. ඉතින් මේ දුක නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ දුක්ඛ ආර්ය සත්‍ය. දුක්ඛ ආර්ය සත්‍ය ප්‍රඥාවෙන් වටහා ගන්න ඕන එකක්. දුක කියලා කියන්නේ විඳින එකක්. මදුරුවෙක් කනකොට රිදෙනවා විඳිනවා. අම්මා බයිනකොට දුක හිතෙනවා. හරි. ඒ ඔක්කොම ඒ જાති. ඒ දුක. දුක දැකලා නෙමෙයි නිවන් දකින්නේ. දුක දැකලා නිවන් දකින්න නම් නිවන් දකින්නේ දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල ඉන්නයිද අවීති මහ නරක ආදී ඉන්නයිද? අවීතියේ ඉන්නේ. උන් විඳින දුකත් එක්ක මොන දුකක්ද අපි විඳින්නේ? එන උන්ගේ බෑ නිවන් දකින්න. උන්ට නිවන් දකින්න බෑ. ඒ තරම් දුකක් උන් විඳින්නේ. එහෙනම් දුක විඳීමෙන් නෙමෙයි පින්වතුනි නිවන් දකින්නේ, දුක ප්‍රත්‍යක්ෂ කිරීමයි. ඔබට දුක අවබෝධ වෙන්න. විඳින්න නැතුව අවබෝධ වෙන්න. දුක විඳින වෙලාවේ අවබෝධෙට එන්නේ නැහැ කවදාකවත්. හොඳට තේරුම් ගන්න. මොකද ප්‍රඥාව හොඳට හොඳට ඇනිලා එන්නේ පින්වතුනි මේ සුවයෙන් ඉන්න වෙලාවට මිසක් දුකකින් ඉන්න වෙලාවට නෙමෙයි. ළමයා මැරිලා අඬ අඬ ආපු කිතාගෝතමියට බුදුහාමුදුරුවෝ කිව්වද මේ කිතාගෝතමිය උඹට පිස්සු දුන්නු ළමයා වීදිකල මේ බණ ටික අහපන් ඉඳගෙන. එහෙම කිව්වද නෑ. අර මානසික රෝගී ස්වභාවයක ආවේ, දැඩි චිත්ත පීඩාවකටපත් වෙලා ආවේ. ඒ චිත්ත පීඩාවටපත් වෙලා එනකොට බුදුහාමුදුරුවෝ කිව්වා හරි හරි යයි මං කළා දෙන්නකෝ, අබ ටිකක් ගෙනත් දෙන්නකෝ මට. අර මහා චිත්ත පීඩාව නැති කළා ඉස්සෙල්ල. චිත්ත පීඩාවෙන් හිටියා නම් සමාධිගත වෙයිද බණ ටික අහගන්න? නෑ. හිත විසිරිලා තියෙන්නේ. සමාධිගත වෙන්නේ නෑ බණ ටික අහගන්න. හිත. ඒකගේ හරියට මක් කරලා දෙන්න. අබ ටිකක් ගේන්නකෝ. ආපස්සට හැරිලා දුවනකොට නැගිනිය කවුරුත් නොමල ගෙදරකින් ගේන්නේ. මුලින් කිව්වනම් එහෙම කවුරුත් නොමල ගෙදරකින් අපිට කරන් වරින් එහෙනම් කියන. මොකද වෙන්නේ? සමහරවිට අර කියපු අර දේ වැඩ නොහැදෙන්න පුළුවන්. හැබැයි මුලින් කිව්ව අබ ටිකක් ගේන්න. ඒ ටික කිව්ව බලන්න අර මනෝවිද්‍යාත්මක ස්වභාවය එතන තියෙන. අබ ටිකක් ගේන්න කිව්ව මොකක් මහම ලොකු වෙන්නද? එහෙනම් මගේ වැඩේ හරිනේ. අන්න එහෙමත් නැද හැරෙනවා. අන්න හැරිලා ඔන්න ගියා. ඒ අනකට මොකද කරන්නේ? කිව්වා කවුරුත් නොමල ගෙදරකින්. දැන් මෙයා ගිහිල්ලා දොරට තට්ටු කළා මහන්නේ අබ ටිකක් දෙන්න. ඇයි මුලින් ඔළුවන දැන්නේ ඒකනේ. අබ ටිකක් දෙන්න. අබ ටික ගෙනත් දෙන්න. මේ ගෙදර කවුරු හරි මැරුණද? ඔව්නේ. එහෙනම් එපා. ඊළඟෙදට ගිහිල්ලා කියනවා අබ ටිකක් දෙන්න. ඒක ඉවරලා තමයි යහන්නේ. අරක. ඊළඟෙදට ගිහිල්ලා කියනවා අබ ටිකක් දෙන්න. ගෙවල් පොලිමේ මෙහා කෙරවලේ ගෙදරට යනකොට තින්වතුනි මෙයාට අබ ටිකක් දෙන්න කියන එක නෙමෙයි මෙයා දැන් අහන්නේ. ඇයි මෙයාට අත්දැකීමෙන්ම ලැබිච්ච එක දෙයක් තියෙනවා. අබ ගත්තට වැඩක් නැහැ. අනික් කරුණයි මෙතන වැදගත් වෙන්නේ කියලා. ආන්න ගිහිල්ලා එන. ඒ අන්තිම ගෙවල් පෙළියෙන් අහන්නේ මේ ගෙදර කවුරු හරි මැරිලා තියෙනවා. ඔව්. අබේ இல்லන්නේ ඊළඟ එකට යනවා. මේ ගෙදර කවුරු හරි මැරිලා තියෙනවා. ඔව්. අබේ இல்லන්නේ ඊළඟ එකට යනවා. මේ ගෙදර කවුරු හරි මැරිලා තියෙනවා. ඔව්. තව ගෙදරකට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඇයි මේ හැම ගෙදරකම මිනිස්සු මැරිලා තියෙනවා නම් මගේ දරුවා මැරෙන එක මහ ලොකු දෙයක් නෙවෙයි. ඊයා 아무තෝනද වීතිකලා දරුවව කෙලින්ම ගියා බුදුහාඳුරුන් ගාවට. ආන්ගේ ආපු ගිතාගෝතමීර තමයි බුදුහාඳුරු බල කිව්වේ. එනන් දැන් අධික චිත්ත පීඩාවක ඉන්න කෙනෙකුට බණ කියන වැඩක් තියෙනවද? නැහැ. අපේ ගොම් වැඩ කරන්නේ අපේ මිනිස්සු. අම්මා මැරිලා මල රතෝනි දීලා අනේ දෙකට කියලා කියනවා මේ ඔක්කොම අනිත්‍යයිනේ. පොල්ලකින් ගන්න ඊටවත්. තේරෙයිද? නේ අධික චිත්ත පීඩාවකට පත් වෙලා මා මානසික රෝගී තත්ත්වයක ඉන්නේ වෙනාවේ. මානසික සංයමයක් නැහැ, සමාධිගත වෙන්නේ නැහැ. එහෙනම් ඒ වෙලාවට වචනයක් කතා කරන්න එපා. සද්ද නැතුව ඉන්න යාගාවට ගිහිල්ලා. ඔයාට අපි ඉන්නවා. අන්න ඒ ටික කිව්වනම් ඇති. බන් කියන්නේ නැද්ද මේ පය වෙලාවට? මිනිහෙක් හොඳට කේන්තියෙන් ඉන්න වෙලාවක්. බන කියන්න කිව්වොත් එහෙන මොකද වෙන්නේ? බෑ කරන්න බෑ. ඔය ඔක්කොම මානසික රෝගී තත්ත්ව. පොඩ්ඩක් සමනය වෙනකන් ඉන්න. පොඩ්ඩක් සමනය වෙනකන් ඉඳලා එයාට කතා කරන්න. ආලෝකයක් තියෙන බුදුහාඳුරුවෝ මම මහ කේන්තියෙන් ආපු ආලෝකයක් තියෙන. බුදුහාඳුරුවෝ මුලින්ම කිව්වද බලන්න. නෑ නෑ මහන පලයන් එළියද? ආම යන්න. ඇයි? මේ දිලි හෙනවා පුපුරු ගැහෙනවා ඇන්දක මේකගේ. දැන් ඉතින් මේ බණ ටික කියලා මේ කාලේ නාස් තියෙනවා විතරනේ. හැබැයි මේ සෝතාපන්න ඵලය ලබන්න හේතු වාසනා තියෙන කෙනෙක්. බුදුහාඳුරෝ මෘදුතාවයට පත් වුණා. ඕක තමයි තථාගත විනේ මුදිතාව කියලා කියන්නේ. හැබැයි ඉතින් ලෝක සම්මතයේ හිතන් ඉන්නේ තථාගත විනේ මුදිතාව කියලා කියන්නේ තව කෙනෙක් සතුට වෙනව දැකලා ඒක තරුණ සතුට වීම කියලා. එහෙම ක්‍රමයක් ඇති. ඔව් තථාගත සාසනේ මෘදුතාවයේ තමයි මුදිතාව කියන එක. ඒක ලේසි වැඩක් නෙමෙයි කරන්නේ. සැඬ පරුස වචන වලින් ගහද්දි බණිද්දි ඔක්කොම කරද්දි මෘදුතාවයට පත් වෙලා ඒ අයට දහම් දෙත. දැන් මේ මහා සාර වැඩ පිළිවෙලක යනකොට තින්නුතුනි. මහා විශාල ප්‍රශ්න අපිට. මේ නිවන් මඟ ලෝකෙට දෙන්න දෙන්නෙම නැහැ. අංජි අදිනවා හැම තැනින්ම ගිහිල්ලා. අර උඩින් ඉන්න එක්කෙනා දැන් අවදි වෙලා තියෙන්නේ මේ වැඩේට. බුදුහාඳුරන්ගේ කාලේ පැරදිලා පලා ගියා බලන් හිටියා දැන් වැඩේ හරි ආසනේ යට ගියා ආයි මේක එන්නේ නැහැ කියලා හිතාගත්තා. නමුත් පින්වතුනි දැන් මේ දාහස් ගණනින් පැවිදි වෙන්න කාලේ උදා වෙලා තියෙන්නේ. ලක්ෂ ගණනින් මහරහතන් වහන්සේලා මේ ලෝකේ පහළ වෙනවාමයි පින්වතුනි ඒක ඒකාන්තයෙන් අපි සමාධිගත ස්වභාව වලට දැකලම තියෙනවා. 12000කට අධික ජාත සෝතාපන්නිය මේ වෙනකොට මේ මනුස්ස ලෝකේ පහළ වෙලා ඉවරයි. එතන මේ ආත්මෙදි සෝතාපන්න වෙච්ච අය බොහෝ ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් ඔය අය පින්වතුනි මේ කාලයගේ ඇවෑමෙන් ඒ කාන්තෙන් මේ পদවිය ලබනවා. ඔය 26 වෙනද එහෙම මහා සාර පූජාවක් තියෙන ගිහිල්ලා සම්බන්ධ වෙන්නේ. අපි කරන ඒවා නෙමෙයි. ධර්මයයි ඔබයි එහෙම නෙමෙයි කරන්නේ. ඒක නිසා අපෙන් අහන්න එපා කාලවකවානු අපි දන්නේ නැහැ. හැබැයි මම කියලා තියෙන්නේ පුළුවන් අයට ගිහිල්ලා සම්බන්ධ වෙන්න. ඒ අය මට කිව්වේ නෑ බින්දෙනි මේක කියන්න කියලා දේශනාවලදී. මට කියන්න දෙයක්ද ඕක? මගේ යුතුකමක් නේ කියන එක. ඒ අය මට කියන්න දෙයක්ද මේක කියන්න කියලා? බින්දෙනි අවශ්‍යතාවයේ තියෙන සල්ලි වල නෙමෙයිනේ දැන්. අපිට අඩු මොකද්ද? මහරහතන් වහන්සේලාගේ අඩුව තියෙන්නේ. එක්කෙනෙක් දෙන්නේ තුන් දෙනෙක් විතරක් ඉඳලා මදින්නේ මේ මේ මේ කෝටි දෙකක් කොහෙද ඉන්නවනේ 20ක්ද? ඔය කොච්චරද ඉන්නවන්නේ? ඔය ටිකට මදි පින්වතුනි එක්ක රහතන් වහන්සේලා එක්ක නමක් දෙනමක් තුන්නම ලක්ෂ ගණනින් බිහිවෙන්න ඕනේ මේක ගොඩ නැගෙන්නේ. ඒක ඒ කාන්තෙන්ම සිද්ධ වෙනවා. ඒ 26 වෙනිදා අනුරාධපුරයට යන්න පුළුවන් අය. ඊළේ මහා සාර පූජාවට සම්බන්ධ වෙන්න. බැරිම නම් තථාගතයන් වහන්සේට මේ මොහොතේදී පහන් ආලෝකයක් දල්වන අතීත සංසාරයත් ඉස්ස කරගත් අප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ බලමයි මේ මේ මිහි මණ්ඩල තුල මහරහතන් වහන්සේලා ලක්ෂ ගණනින් බිහි වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ මේ වෙලාවට. ඒ වගේම හැම තිස්සෙම පින්වතුනි මේ මොකක් හරි පිනක් දහමක් කරන හැම මොහොතකම ඔන්න ඔය ප්‍රාර්ථනාව සිද්ධ කරන්න. මොකද මේ වෙලාවේ අවශ්‍යම දෙයක් තමයි ඔය ප්‍රාර්ථනා ශක්තිය. පුණ්‍ය සමනන්තරයක් හැදිලා ඒ උත්තමයන්ගේ පහළ වීම සිද්ධ වෙන්න ඕනේ. සිය නමක් පහළ වුණා නම් ඇති. එතනින් එහාට ප්‍රාර්ථනාව අවශ්‍ය වෙන එකක් නැහැ. උන්වහන්සේලාගේ බලයේ විහිදිලා යන්නේ. හැබැයි මූලික ඒ මහා උත්තමය බිහි වෙන්න ඔබගේ ප්‍රාර්ථනා ශක්තිය හරිය වැදගත්. ඔබට මේ බුද්ධ ශාසනය පවත්වාගෙන ඉන්න ඕන නම් තවදුරටත් ඔබ බුද්ධ ශාසනයට ලැබිනා මහරහතන් වහන්සේලා බිහි වෙන්න ඕනේ තින්න. නැත්තම් ඔබට රොඩ්ඩ තමයි ඉතුරු වෙන්නේ. හොඳට මතක තියාගන්න. රොඩ්ඩ තමයි ඉතුරු වෙන්නේ. කොහොම හරි. එහෙනම් මේ ධර්මතා සියල්ල අවබෝධ කරගන්න හරියට. දැන් එහෙනම් ඔය එක දුකකින් නිදහස් වෙන්න බෑනේ. එහෙනම් කොහොමද දැන් දුක් තුනකින්ම නිදහස් වෙන්නේ? තව දෙකක් තියෙනවා මම නොකියු. ඔය දුක නිසා ඔබ පීඩාවට පත් වෙනවා කියලා ඔබ පිළිගත්ත නේද? එහෙනම් මට දැන් කියන්න පින්වතුනි ඔබට ඔය දුක්ඛ දුක්ඛය කියන එක අවබෝධයිද? ඔය කියපු දුක්ඛ දුක්ඛය කියන එක අවබෝධද හොඳට? කතා කරන්න. ප්‍රත්‍යක්ෂද හොඳටම? දුක්ඛ දුක්ඛය කියලා එකක් තියෙනවා. ඒක තුලින් ඔබ පීඩාවට පත් වෙන දුකක් තියෙනවා කියලා අවබෝධයිද හොඳටම? දැන් ඔබ දුක්ඛ දුක්ඛය තියෙනවා කියලා දන්නේ මං කියපු හින්දාද? නෑ. බුදුහාමුදුරුවෝ කියපු හින්දාද? ත්‍රිපිටකයේ එන හින්දාද? තර්කෙට ගැළපෙන හින්දාද? නෑ. මොකක් නිසාද? ඔබට සත්‍යයක් දුනා, අවබෝධ වුණා මෙන්න මේ ආකාරයේ දුකක් පවතිනවා මේ ලෝකේ. ඔය දුකට හේතුව මොකද්ද දෙන්නේ? මතකයිනේ ක්‍රිෂ්ණ ස්වාමීගේ දරුවා. ඔබගේ දරුවා ඒ කතාව. ඔය දුකට හේතුව මොකද්ද? තණ්හාව. ඔය දුකට හේතුව තණ්හාව කියලා දැනගත්තේ දැන් ඔබ දන්නේ බුදුහාඳුරුගේ පිහින්දද? ඔය දුකට හේතුව තණ්හාවයි කියලා දැන් ඔබ දන්නේ බුදුහාඳුරුගේ පිහින්දද? නැත්නම් ඔබට ප්‍රත්‍යක්ෂව වැටහිච්චේද? සත්‍යයක් වැටහුනේ නැද්ද තාම තණ්හාව කියලා? අපි නතාව කොට ඉස්සරහට ගිහින් බලමු. එක දුකයි නේ තාම ආවේ. අනිත් දුක දැනෙන්න තියෙන්නේ අයියේ. හා. මොකද ඔබෙන් මට උත්තර ඕනේ. නැත්තම් මන් දන්නේ නෑනේ. පරදිත්ත විඥාන ඥානෙ නෑ. එද ඔබ මට උත්තර දෙන්න ඕනේ. සමාධියට වැටෙන ඔබේ සිත ස්වභාවය. එච්චරයි. ඒකට අනුව තමයි ධර්මයේ කතා කරගෙන යන්නේ. මහා සාර පිරිසක් එහෙම මෙතන බණ අහන්නේ ඉස්සරහින් ඉඳගෙන හිටියා නම් එහෙම අර පිටිපස්සේ කොහේ යාලි පැත්තක කවුරු හරි ඉන්නවා නම් එයාට බණ අහන්න වෙන්නේ නැහැ. මේ වේගය වගේ දහගුණයක වේගයෙන් සමතරතර ගාලා බණ කතා කරගෙන යනවා. ඒ කතා කරන්නේ ඔක්කොම පටිච්චසමුප්පන්න දහම් නියාමයෙන් කොහොමද මේ චිත්ත වීති අරහා මේවා සිද්ධ වෙන්නේ කියලා. ඒ ඉඳ ගන්න අයත් අනුරූපව තමයි දහම කතා කරන්නේ. හරි. දැන් මෙන්න මේකට මම උත්තරයක් දෙන්න. ඔබ බොහෝම ආසාවෙන් ආසාවෙලා දෙයක් හිතා ගන්නවා, තියා ගන්නවා. දැන් ඔය වස්තුව හෝ පුද්ගලයා ඔය ආසවෙච්ච විදිහට තියෙන්නේ ඔබ කැමති නිසාද? උත්තර දෙන්න. නැහැ. මොකක් නිසාද? හේතු තියෙන නිසා නේද? ඕහොමද? එහෙනම් හේතු ටිකක් නිසා නේද දැන් ඔය විද්‍යාමාන වෙවි තියෙන්නේ ඔබ ආස විදිහට? ඕක ඔය විදිහටම තියාගෙන ඉන්න ඕනනම් ඔබ මොකද්ද කරන්න ඕනේ? හේතු සපයන්න ඕනේ. හේතු සපයනකල් ඔබ කැමති විදිහට ඕක තියාගන්න පුළුවන් නේද? හරි. හේතු සපයන එක නතර වුණොත් මොකද වෙන්නේ? ඕක විනාශයට පරිණාමය වෙනව නේද? අකමැති විදිහට පරිණාමය වෙලා යනව නේද? එහෙනම් එතකොට දුකේ ඉන්නේ නැද්ද? දුකයි. එහෙනම් පින්වතනි ඕක ඔය විදිහට තියාගෙන ඉන්න නම් හේතු එකතු කරන්න ඕනේ නේද? දැන් ඔය හේතු එකතු කරන එක සැපයක්ද? ඈ හේතු එකතු කරන එක සැපයක්ද? නෑ. මේක දුකයි නම් ඒක දුකයි කියලා ඔක අතහැරියොත් මොකද වෙන්නේ? විපරිණාමයට ගිහිල්ලා ආයි දුකයි නේද? දැන් කොහොමද අල්ලගත්ත කොටි වලිගේ සයිස් එක? යමක් තණ්හා කළා කියන්නේ පින්වතුනි කොටි වලිගේ අල්ලගත්තා වගේ. ගැලවෙන්න විදිහක් නෑ. ඇයි? ඒ විදිහට තියන් ඉන්න නම් සංකාර කරනවා. ඒක දුකක් කියලා අතහැරියොත් මොකද වෙන්නේ? විපරිණාමයට ගිහිල්ලා අර මහ දුකට ආයි වැටේ. දැන් කොහොමද මේ වෙන්නේ? සංකාර කර කර ඉඳලාද විපරිණාමයට යන්න දීලාද වේරෙන්නේ? සංකාර කිරීමත් මහ දුකක්, විපරිණාමයට යාමත් මහ දුකක්. ඉතින් ඔය දුකෙන් කොහොමද නිදහස්සේ? ඔන්න බලන්න පිංගදෙනි, ඔබ නොදැනුවත්වම ඔබට මේක තේරෙන්නේ නැහැ. ඒකයි මම කියන්නේ බින්දලා අවබෝධ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක හොඳට දහම් දර්ශනයෙන්ම දැක ගන්න ඕනේ මේ කියන කාරණාව. දුක්ඛ ආර්ය සත්‍ය තේරිච්ච කෙනෙකුට සමුදය තේරෙනවා, නිරෝධය තේරෙනවා, මාර්ගය තේරෙනවා. පින්වතුනි ඒකේ නා සෝතාපන්න ඵලයේ පිහිටනවා. ආයෙ යාක මේ ලෝකේ සැරිසරන්න ඕනේ වෙන්නේ නැහැ මේක තේරුම් ගත්ත කෙනාට. සං මාකරණ දෘෂ්ටියටපත් වෙනවා. අවිද්‍යා තෘෂ්ණා මට එපා කියන දෘෂ්ටියටපත් වෙනවා. අනේ මට නම් මේ භව ගමනේ එපා තවදුරට. අන්න ඒ කියන තැනටමපත් වෙනවා. ඒ සෝතාපන්න වෙන එක විදිය. සම්මා දිට්ඨියටපත් වෙන කටයුතු කරගන්නේ. එහෙනම් දැම්මට කියන්නේ ඔබට ওই දුක් දෙකෙන් කොහොමද නිදහස් වෙන්නේ? කොටිය පවුරු ගානවා, අදිනවා, ඔක්කොම කරනවා. ඒත් ඒව ඔක්කොම ඉවසගෙන අල්ලන් ඉන්න ඕනේ, සංකාර කරගෙන ඉන්න ඕනේ. අත ඇරියොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? අනිත් පැත්ත හැරලා වැඩේ දෙනවා. බේරෙන්න පුළුවන්ද දැන් කාටවත්? බේරෙන්න පුළුවන්. එහෙනම් පින්වතුනි යමකට තණ්හා වුණා කියලා කියන්නේ කොටි වලි ගැල්ල ගත්තා වගේ. පින්වතුනි එහෙන් ගියත් පරාදයි, මෙහෙන් ගියත් පරාදයි. අර කොටි වලි ගැල්ලන් ඉන්නේ කාටේ? ඒයිත් අමතරව මොකද කරන්නේ? අර දෙබරු රෑනක් ඇවිල්ලා හෝගාලා අයිනෝ. දුක්ඛ දුක්ඛේ කිව්වේ අන්න ඒක. අල්ලගෙන ඉන්නවා කියන්නේ මොකද්ද? හේතු හද හද දෙනවා. හේතු හද හද දෙනකොට අර අවිනිශ්චිතතාවය නිසා පෙළෙන්න පටන් ගන්නවානේ. නේ දන්නේ මොනවා වේද දන්නේ වගේ හිකින් පෙළෙනවනේ ඊට පස්සේ. දැන් ඔබගේ දරුව ගැන හිතන්නකෝ. දැන් ඔබගේ දරුවට උදා වෙන්න නෙවෙයිද ඔබ ඔය හේතු ඔක්කොම සපයන්නේ? දරුවව උදා කළා කියන කන්න ටික දෙනවා, බොන්න ටික දෙනවා, අඳින ටික දෙනවා, නාන්න කරන්නේ ඒටි පාදුකන් ටික අදලා දෙනවා. ඒ ඔක්කොම කරනවා, ඔළුව පීරෙනවා, ඒ ඔක්කොම ඔබ කරනවා. මොකටද? උදා වෙවි තියාගන්න. උදා මොකද? තණ්හාවක්, තණ්හාවෙත් එකක් නේ. එහෙනම් උදා වෙවි තියනකම් මොකද වෙන්නේ? හොඳයි. හැබැයි මේ උදා වෙවි තියාගන්න අප්‍රමාණ දුකක් නෙමෙයිද ඔබ මේ විඳින්නේ? උදේ ඉඳලා රෑ වෙනකන් තාත්තා රස්තාව කරනවා, උදේ ඉඳලා රෑ වෙනකන් අම්මා නාවනවා, බොනවා, කවනවා, ඔය ඔක්කොම ටික කර. උදා වෙවි තියාගන්න. මේක මහ දුකක් කියලා දෙන්නම නතර කළොත් එහෙනම් මොකද වෙන්නේ දරුවට? නිරෝධා වෙලා යනවා. එතකොට ඉතින් අර ඉහත බදාගෙන අඬන්නේ නේද වෙන්නේ? අනේ මගේ පුතේ කියලා අඬන්නේ නේද වෙන්නේ? ඉතින් ඔබ පුංචි දරුවෙක් ඉන්න. අම්මා හරි ආදරේ මේ පුංචි දරුවාට, චූටියකේ. ඒක මේ දිම තියලා තියෙන. පඩි වෙලකුත් තියෙනවා පොඩ්ඩක් එහාට මේ තත්ත්වකින් වැටෙන්න පුළුවන් පඩි පෙළ. දරුවා අතෙන්ටම යනවා. යන හැම මොහොතකම අම්මා මොකද කරන්නේ? මෙතනින් ගත්තා, මෙතනින් ගෙනත් තියෙනවා. ආයි තාටි කියලා කරන දරුවා ආයි අතෙන්ට යනවා. ආයි මොකද කරන්නේ? මෙතනින් ගත්තා, මෙතනින් දීවා. මේ සංකාර දුක අවබෝධ කරගන්න. එහෙනම් දැන් මොකද වෙන්නේ? ආයි මෙතනට ගිහවන් ආයි මෙතනින් අරන් මෙතනින් දීපා. දැන් මේ සංකාර දුකෙන් පිළිබෙලි පිළිබෙලි පිළිබෙලි නෙමෙයිද මේ යන්නේ? මෙහෙම පිළිබෙලි යනකොට ඔන්න එක වාට මොකද වෙන්නේ? අම්මට අමතකේනවා මොකක් හරි එකක්. නැත්නම් මොකක් හරි වැඩකට අම්ම ඔළුව යදනකොට ආයි අර දරුවා ගිහින් පඩිවිලෙන් පල්ලයට වැටෙනවා මොකද වෙන්නේ? දැන් විපරිණාම දුක නේද? විනාශයටපත් වීම නිසා මහ දුකක් හටගන්න. එහෙනම් විපරිණාමයටපත් වීම නිසා මහ දුකක් හටගන්න එක නතර කරන්න නම් මොකද්ද කරන්න ඕනේ? සංඛාර දුක්ඛෙන් පිළිපිලි පිළිපිලි ඉන්නෝනේ. නිදහස් වෙලා ඉන්න බෑ ඔය කිසිම දෙයක. ඒයි තමදරුව මොකද වෙන්නේ? අම්මා මෙලෙන්න පටන් ගන්නවා. අනේ මේක කෑවද දන්නේ. බඩගිනි හැදෙයිද දන්නේ. මොනවා වේද දන්නේ මේකට. දැන් ඒ මත්ෙත් පිළිනවා. ඉතින් පින්වතුනි මේ කුණු ගොඩක් නෙමෙයි ජීවත් වෙනවා කියන වැඩි. ඔබට එහෙම හිතෙන්නේ නැද්ද? මේ මේ මේක අවබෝධ නොවන තාක්කල් පින්වතුනි මේ ලෝකේ හරි සාරයි. හැබැයි මේක හරි හැටි අවබෝධ වුණා නම් එතනින් එහාට ඔබට වැටහෙනවා ඔබට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ මේ ගෙවල් කුලිය ගෙවා ගන්න බැරි වෙච්ච එක නෙමෙයි. ඒකට වඩා මහ විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නෙටයි උත්තරේ කියන්නේ. එත කල්ම තේරෙන්නේ සෝතාපන්නයෙකුට හැරෙන්න වින්දුනේ මේ ආර්ය ගමන යන්න තව කෙනෙකුට හිතෙන්නේ නැහැ. එහෙම හිතෙනවා නම් එක්කෝ යා සෝතාපන්නයි, එහෙම නැත්නම් එයා මුලාවකට වැටිච්ච කෙනෙක්. සෝතාපන්නයාට තමයි වින්දුනේ මේ මේ දුක්ඛාරය සත්‍ය මනාවකට පෙනිලා තියෙන්නේ. සත්‍ය ඥානෙ වැටහිලා තියෙනවා. තව තියෙනවා හැබැයි කරන්න. කෘත්‍ය ඥාන, කෘතඥාන කියලා තව දෙකක් ගන්න තියෙනවා. හැබැයි සෝතාපන්න ඵලයට ඕනේ සත්‍ය ඥාන විතරයි. ඒ වන් ත්‍රිපරිවර්තන් ද්වාදසාකාරං යථා භූතං ඥාන දර්ශනං තුවිසුද්ධං අවෝසි කියලා. ඒ සහසුද්දේම දැනගත්ත කරුණක් තියෙනවානේ තථාගතයන් වහන්සේ. ඒ දැනගත්ත එක. ඒකේ සත්‍ය ඥාන හතරක් තියෙනවා. ආන්නේ සත්‍ය ඥාන හතර සෝතාපන්නයන්ට පහළ වෙනවා. ඉදං දුක්ඛං අරිය සච්ඡන්ති මේ භික්ඛවේ භුක්ඛේ අනුසුතේසු ධම්මේසු චක්ඛුං උදපාදී කියන තැනට වැටෙනවා. මේ දුක්ඛ ආර්ය සත්‍යයි කියා පිරිනොවැසු විරු ධර්මයන්ගේ ධම්මැස පහළ වෙන්න ගන්නවා. ඔය ධම්මැස පහළ නොවුනොත් ඉන්වතුනි මේ ගමනේ යන්න බෑ කාටවත් එතනින් එහාට. ඕපොන් භාවනා කරන එක ඔහොම නෙමෙයි ඉන්වතුනි. ඊයත බදාගෙන භාවනා කළා. අවුරුදු 3-400ක් භාවනා කළා. එදෙනින් එහාට මාර්ගය වැඩෙන්නේ නැහැ. මොකද දහම් න්‍යාය අවබෝධ වෙලා නැති නිසා. එනම් මේ න්‍යාය ධර්මයේ අනිත්‍යතාවය මනාවට වැටහෙන්න ඕනේ. යදනිච්ඡං තන් දුක්ඛං කියන දේට අවබෝධයට එන්න ඕනේ. යමක් අනිත්‍ය නිසා දුක හැදෙන හැටි තේරෙන්න ඕනේ. මේ පිළීම මහ දුකක් කියලා තමයි දැනෙන්න ඕනේ. තමන් වශයෙන් පවත්වන්නේ නැති නිසා පිළිබෙලි ඉන්න එක මහ දුකක් ලෙස තමයි දැනෙන්න ඕනේ. එහෙනම් තමන්ට යමක් දුක දෙනවනම් යන් දුක්ඛල් පදනත්තා කියලා. යමක් දුක දෙනවනම් පින්වතුනි ඒක සාරයිද අසාරයිද කියලා ඔබට වැටහිලා යනවා. යමක් දුක දෙනවනම් සාරයිද අසාරයිද? අසාරයි. ආරයිද ආරයිද අසාරයි. ආයි අහන්න දෙයක් නැහැ නේ ඔකේ. එක ගෑනුවෙක් කෙනෙකුට රෑ එළි වෙනකම් මිනිහා බීලා ඇවිල්ලා ගහලා ගහලා ගහලා ගහලා ගහලා ලේ පිරාගෙන බහු දවුදේ ගෑනුවෙක් කෙනා එළියට එනකොට ඔබ අහන ඔබගේ මිනිහා සාරයිද? ඒ මනුස්සයා මොන උත්තරේද දෙන්නේ? අසාරයි. ඇයි දුක දෙන එක අසාරයි? කලාද බඳින්න එනකොට කිව්වේ මොකද්ද? සාරයි, හොඳ සාරයි කියලා කිව්වේ. නමුත් දැන් කියනවා අසාරයි. ඇයි? දුක දෙන නිසා. හැබැයි ඔය විදිහට දුක දෙන අසාරයි කිව්වට හරියන්නේ නැහැ. පවුදත් යනවා වෙන එකෙක් එක්ක. පවුදත් යනවා තව එකෙක් එක්ක. එහෙම හරියන්නේ නැහැ. දුක කියන එක වැටහෙන්න ඕනේ පිටිගතේ. දුක කියන්නේ අවබෝධ කළ යුතු දෙයක්. දුක හොඳට වැටහෙන්න ඕනේ. දැන් එහෙනම් මට කියන්න සිංහදෙනි ඔබට දුකින් නිදහස් වෙන්න පුළුවන්ද කියලා ඔය කියන தත්ත්වය යටතේ. ඔය දුක් තුනෙන් ඔබව පෙළන්නේ නැතුව ඔබට නිදහස් වෙලා යන්න පුළුවන්ද කියලා. තණ්හා වුණොත් ඉවරයි නේද? යමකට තණ්හා වුණා නම් ඉවරයි නේද ඔක්කොම? ආයි තමන්ගේ ජීවිතේ සතුට සියල්ල ඉවරයි. ඇයි? ඒ වෙලේ පටන් මොකද්ද වෙන්නේ? පෙළෙනවා හෝ ගාලා මේ අවිනිශ්චිත කම නිසා මොනව වෙයිද දන්නේ නැති කම නිසා උරු වරන් යයිද දන්නේ නැහැ. ඇයි කැල්ල විඳලා වැඳිලා යයිද දන්නේ නැහැ. ඕකෙන් පෙළෙනවා. ඒ තමතරව මොකද වෙන්නේ? මේක ඒ ලෙස පවත්වාගෙන යන්න පෙළෙනවා. ඒ තමතරව මොකද වෙන්නේ? ඒක වැළඳීමට පරිණාමය වෙනකොට ආයි පෙළෙනවා. ඒ පෙළෙනකොට ආයි ගොඩ නගා ගන්නවා. ගොඩ නගා ගන්නකොට ගොඩ නගා ගත්තේ වැය දුක හට ගන්නවා. දුක දුකේ හට ගන්නවා. ආයි විපරිණාමයට යනවා. මේ දුක් තුන බින්දුනේ කැරකි කැරකි කැරකි කැරකි තියෙන. මේ ෆෝන් එකේ අයිතිකාරයාට ওই දුක් තුنين පෙලින් නැද්ද? හැබැයි මේ ෆෝන් එක නිසා ඔය දුක් තුනේ මම පෙළෙනවද? මම පෙළෙනවද? නෑ. ඒ දුක් තුනේ මම පෙළෙන්නේ නෑ. ඒකයි තියෙන්නේ. එහෙනම් දැන් මට කියන්න බින්දුසනේ මේ දුක් තුනට හේතුව මොකද්ද? මොකද්ද? තණ්හා. දැන් ඔබ ඒක දන්නේ බුදුහාඳුරෝ කියපු හින්දාමද? නෑ. දැන් ඔබට ප්‍රත්‍යක්ෂ වැටහෙනව නේද? ත්‍රිපිටකයේ එන හින්දාද දන්නේ? නෑ. ඔබට ප්‍රත්‍යක්ෂ ඔබ වැටහෙද? ගුරු පරම්පරාවෙන් ආපු හින්දාද දන්නේ? ඒත් නෑ, ප්‍රත්‍යක්ෂව වැටෙනවා. යමකට තණ්හා වුණා නම් දුකට තණ්හා වුණා වගේ නෙමෙයි. එහෙනම් දැන් ඔබට තේින්න ඕනේ නේද ඉංග්‍රීසි? ඔය වටේ මේ පිටේ තියෙන හැම වස්තුවක්ම මහ ගිනි ගුලිසෙයි පේන්න ඕනේ නැද්ද? ඈ ලස්සනයි දිලිහෙනවා. ඇල්ලුවොත් මොකද වෙන්නේ? පිච්චෙනවා. එහෙනම් දැන් ඔබට මම කියන්න ඕනේ නේද ඉංග්‍රීසි? නොඇලීම තමයි නාත කියලා. නොඇලීම නාතයි, මිදීම නාතයි කියලා මං කියන්න ඕනේ දෙයක්ද? ඇලුනොත් අනාත නැද්ද? ඇලුනොත් මහ දුකක් නේ. මේ ඊළඟ අත්දැකීම තිබ්බත් එකයි නැතත් එකයි. මේ අත්දැකීමේදී Tamanට ඔය දුක උදා වෙන්නේ නැද්ද? පහුගිය අත්දැකීම තිබ්බත් එකයි නැතත් එකයි. එහෙනම් දැන් ක්‍රිස්තියානි කාටරි බණක් කියනකොට ඊළඟ අත්දැකීම ගැන කියන වැඩක් තියෙනවා. නෑ, ඒක දෘෂ්ටිගත වෙලයි ඊළඟ එකක් නෑ කියලා. එන එතනට වැටෙන්න කලින් කියලා දෙන්න ඕන එකක් තියෙනවා. මෙන්න ධර්මයේ මේක කියන්නේ. මේක කියවනම් හරි. මේක කියද්දී ඔන්න වැටහිලා එනවා. මේ ජීවතුන් අතර ඉන්න මේ වෙලාවේදී යමක් ඇල්ලුවා නම් ඔය දුක් තුනේ පීඩාවටපත් වෙනවා. හොඳට දකින්න. එහෙනම් දැන් එක කාර්යයක් තියෙන කෙනෙක්ද වැඩිපුර පීඩා විඳින්නේ කාර් දෙකක් තියෙන කෙනෙක්ද? හැබැයි කාර් දෙකක් තියෙන කෙනෙක් දිහා දැකලා තනි කාර් එකක් තියෙන කෙනෙක් පෙළෙනව මොකකින්දද? අනේ අරුණ දෙකක් තියෙනවා, මට තියෙන්නේ එකයි නේ කියලා. ඉතින් ඌ දහදු විඳලා විඳලා විඳලා තව කාර් එකක් උදා කරගන්නවා ජීවිතේ. දැන් හරිම ආස්වාදයි ඒ මොහොතට. හැබැයි ඒ මොහොතෙන් පස්සේ මොකද වෙන්නේ? ආයෙ පෙළෙනවා. පෙළෙනවා අර දුක් තුනෙන්. මහා පීඩාවට පත් වෙවි පත් වෙවි පත් වෙවි යනවා. ඒ කොහෙන්ද බින්දරි මේක නිදහස්ද? එහෙනම් දැම්මට ඔබ එක දෙයක් කියන්න. ඔබට තවදුරටත් උපදින්න ඕනේද? දැම්මට කියන්න. ඔබට දිව්‍ය ලෝකේ යන්න ඕනේද? දැන් දිව්‍ය ලෝකේ ගියාම ඔය දුක් තුනෙන් ඔබ නිදහස්ද? එහෙනම් බලන්න බින්දරි මේ අවිද්‍යාව වපුරන හැටි හැමතැනම. දිව්‍ය ලෝක දත්තන්න හදන්නේ මිනිස්සු. නිවන් දැක ගන්න බැරි වෙලා දිව්‍ය ලෝකෙට වැන්නොත් කමක් නැහැ. ඉතින් මොනව කරන්නද? කරුමෙට වැන්නා. මේ තණ්හා මේ දුකෙන් නිදහස් වෙන්න නම් පින්වතුනි දිව්‍ය ලෝකෙ ගිහිල්ලා මදිනේ. දුකෙන් නිදහස් වෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? තණ්හාව නිරුද්ධ කරන්න ඕනේ. ඔබ ඒක හොඳටම දන්නවනේ. හා දැම්මට ඔබ කියන්නේ මේ දුකට හේතුව තණ්හාව නම් මේ දුකෙන් නිදහස් වෙන්න මොකද්ද කරන්න ඕනේ? තණ්හාවෙන් නිදහස් වෙනවා. තණ්හාව ඉතිරි නැතුව ශේෂ නැතුව ගලවලා දානවා. යෝ තත්තායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටි නිස්සග්ගෝ මුක්ති යනලයෝ. අන්නේ තන්ට වැටෙන. ඉතිරි නැතුව ශේෂ නැතුවම ගලවලා දා ගන්න ඕනේ මේක. ඒ තන්ට වැඳනනම් නේද දුකින් නිදහස් වෙන්නේ? එහෙනම් දැන් කාටවත් කියන්න පුළුවන්ද දිව්‍ය ලෝකෙ ගියම දුකින් නිදහස් කියලා? ඒ බුදුමනද? ඔබ පොඩ්ඩක් හිතලා බලන්න. ඒක හරියට බින්දුනේ කස පාරවල් 10ක් ගහන්න නියම කරපු මිනිස්සෙකුට රජුරු නැත්නම් වදකයා කියනවා, උඹ ඉල්ලීමක් කළොත් ඒ ඉල්ලන ගාන විතරයි මං ගහන්නේ. 10ක් ගහන්න නියමිතයි. ඉල්ලීමක් කළොත් ඒ ඉල්ලන ගාන විතරයි ගහන්නේ. ඔබ කීයක් ඉල්ලනවද? ඈ? ඔබ කීයක් ඉල්ලනවද? එකක්වත් එපානේ. එකක්වත් ඉල්ලන්නේ නැහැ. ඔබ ඉල්ලනවා මට බින්දුවක් ගහන්න. ඔවුද නැද්ද? ඉතින් ඕකට මොලේ තියෙනව නම් පින්වතුනි අර දිව්‍ය ලෝකේ යන්න නැහැ. මහා දුක්ගොන්න මේක අර දිව්‍යද මේ මේ දුකෙන් නිදහස් වෙන දිව්‍ය ලෝක යනවා කියන්නේ හරියට මොකක් වගේද? අද පාරවල් 10ක් ගහන්න කිව්වහම ඉල්ලීමක් කළොත් අඩු කරනවා කිව්වම මේක කියනවා මට 8ක් ගහන්න බැරිද? කියන්න තියෙන මට බින්දුවක් ගහපන් මාව නිදහස් කරපන් කියලානේ. මේක කියනවා මට 8ක් ගහන්නකෝ. ඔය වගේ කෙනෙකුට ඔබට කියන්න හිතෙන්නේ මොකද්ද? උඹ නම් මහා මෝඩේ. එහෙනම් බින්දුවනේ කන්නාඩියක් ඉස්සරහට ගිහිල්ලත් ওই ටික නෙමෙයිද කියා ගන්නවා. උඹ නම් මහා මෝඩේ කියලා. ඇයි මෝඩේ කියන කතා අහන්නේ? වීර්ය වඩන්න පිංගතනි මේ අන්තවේදී මේක කරගන්න. උත්තරීන් අපටි විජ්ජන්තෝ බ්‍රහ්ම ලෝකූපකෝ හෝති කියලා බුදුහාමුදුරුවෝ මෙත්තාවේ ආනිසන්ත කියන්නේ කිව්වේ මොකද්ද? යම් හේකින් නිවන් මඟ පසක් කරගන්න බැරි වුණොත් බ්‍රහ්ම ලෝකෙ ගිහිලා උපදිනවා කියලා. ඔගේ අනිත් පැත්තටද කිව්වේ? බ්‍රහ්ම ලෝකෙකෙම ගිහිල්ලා ඉවර වෙලා නිවන් දකින්නවා කියලාද කිව්වේ? නෑ. යම් හේකින් මේ මඟ සකස් කරලා ඉවර කරගන්න බැරි වුණොත් බ්‍රහ්ම ලෝකෙ ගිහිලා උපදිනවා කියලා. ඉතින් පොඩ්ඩක් තේරුම් ගන්න මේ කියන දේ. එහෙනම් කොහේ ගියත් පින්වතුනි ඔය දුකෙන් ඔබට නිදහස් වෙන්න බෑ. යම් බිහිවීමක් තියෙනවා නම් ඒ බිහි වෙන හැම තැනකම ඔය මහා දුක් ගින්න තියෙනවාමයි. ඔබ බිහි කරන්න ඕන එක බිහි කරන හැම තැනකම ඕක තියෙනවා. එහෙනම් අභි සංඛාරයක් වැඩුවා නම් දුකකින් තමයි කෙලවර වෙන්නේ. අභි සංඛාරයක් වඩන්නේ මොකටද? බිහි කරන්නේ. එහෙනම් බිහි කරන්නේ අවිද්‍යාව නිසා, තණ්හාව නිසා. එහෙනම් අවිද්‍යා තෘෂ්ණා දෙකින් බිහි කළා නම් ඒ බිහි කිරීම නිසා ඒකාන්තයෙන්ම දුක් රැස, ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස. ඔය කිව්වේ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස සම්දයෝ හෝති. මහා දුක් රැසක ඉපදීමක් සිද්ධ වෙනවා, උදාවීමක් සිද්ධ වෙනවා. අභි උනන සංඛාර අභින ගොඩනගන්න නම් බිහි කරන්න නම් ඕනේ හැමතිස්සෙම. එහෙනම් පින්වතුනි යම් තැනක බිහිවීමක් තියෙනවා නම් ඔන්න ඔය බිහි වෙන තැන ඔය දුක් තුන තියෙති. කොහේ ගියත් ඔබට ගැලවීමක් නැහැ. ඔබ දරුවාට ආදරේ නම් ඔය දරුවාද මෙතන හිටියත්, ගෙදර හිටියත්, දිව්‍ය ලෝකෙට අරගෙන ගිහිල්ලා හිටියත් ඔබ ඔය දරුව නිසා ඔය දුක් තුنين දෙලින්නේ නැද්ද? ගැලවිලා නැහැ. මම මේ දරුවම උදාහරණයට ගන්නේ ඇයි? ඔබ මේ ලෝකෙ ගොඩාක් ඇලිලා තියෙන කෙනා නිසා. ඔබ මේ ලෝකෙ අතෑරපු එකම එක දෙයයි තියෙන්නේ, ඒකයි මම හැමතිස්සෙම කක්ක කියන එක උදාහරණයට ගන්නේ. අනිත් එකක්වත් ඔබ අතෑරලා නැහැ. කක්ක විතරයි අතෑරලා තියෙන්නේ. ඒක විතරයි වැසිකිලිට දාලා මොකද උනේ කියලා බලන්නේ නැත්තේ. කඩපු ටින් එකක්, සමන් එකක් ගෙනල්ලා ටින් එක කල්ලේ ඉවරලා ඒ ටින් එකත් හොඳට බල්ලා කරලා තමයි දාන්නේ. ඒකෙනුත් මොනවද වැඩක් ගන්න පුළුවන්ද? බෑ. එහෙම තමයි දාන්නේ. හැබැයි අරකනම් එහෙම කරන්නේ සාම. හැබැයි ඒකවත් ලෝක සම්මතේ වටිනකමක් ආවොත් ඒ මේ වර්ණේම සටහන් කරගන්නේ මේ ඔය ලෙඩ රෝගමයි ඉන්නේ. එතකොට නම් බලනවා. එතකොට නම් වටිනවා. ඒකයි නිදි. ඉතින් හොඳට තේරුම් ගන්න. ඉතින් එනම් මේ දුක් තුනේ කෙලවරක් නැහැ. එහෙනම් දැන් මට ඔබ හොඳාකාරම ඔබගේ දැක්මින් කියන්න. යමක් අනිච්ච නම් ඒක දුකයිද නැද්ද? දුකයි. වසඟේ පවතිනවා නම් ඔය මොහොත් ප්‍රශ්නයක් නැහැ නේද? දැන් මෙච්චර කල් මේ හිතාගෙන ආයේ වසඟේ පවතිනවා කියන එකයි නෙමෙයි සැපයි සැපයි කියන ඒවට ඇලුනේ. ඇලුනට පස්සේ ගැටුණා. ඒක වෙනම දෙයක්. නමුත් ඇලුනදී ඇලිලා ගෙදර ගෙනාවනේ. කොහේ හරි මාළු ටැංකියක් දැකපු ගමන් කොල්ලට ඕනෙනවනේ මාළු ටැංකියක්. ගෙනහල්ලා ඕක අත් කරනකොට ඒකට එපා වෙන්නේ. ඒකනේ තාත්තනේ එතනින් එහාට ඒක කරදරේ නෙදින්නේ. පොඩි එකා මාළුට ඇඟිය ගේනවා ගෙනල්ලා මොකද ඌ කරන්නේ? ඈ ඌට එතනින් එහාට ඕනේ නැහැ ඒක. තාත්තා තමයි අර ඔක්කොම අස්පත් කරන වටයුතු ටික ඔක්කොම කරන්නේ. ඒකයි නෙදි. හැබැයි ඒ තැන හා වෙනවා ඩක් ගාලගෙන. දේනම් බින්දුනේ දැන් බලන්න යමක් අනිච්චයි නම් මහා දුකක් ඔය කියන්නේ. ඔක අනිච්චතාවයක් ඔය තියෙන්නේ. ઈચ્છාවට ගෙනවද ගිහිල්ලා. ઈચ્છාවට තියෙනවා කියලා ගත්ත මුල අදෘෂ්ටිය නිසා අර අනිච්ච වස්තු නිච්ච සුඛයෙන් ගන්නවා. ඔන්න මොකද උනේ එහෙනම්. අනිච්චේ නිච්ඡන්ති කියන දෘෂ්ටියට වැල්ලා ඉන්න. ලෝක සත්‍යය. පසඟේ පවතින නැති දේවල් වසඟේ පවතිනවා කියලා හිතාගෙන ඉන්නේ. අනිච්චේ නිච්ඡන්ති දුක්ඛේ සුඛන්ති. ඒක නිසා මේ දුකේ නේම ඔක්කොම සැපයයි කියලා හිතාගෙන තමයි ඉන්නේ චොක්කාල. ඊළඟට අනත්තේ අත්තන්ති. මේ අනත්ත දේ අසාර දේ හරී සාරයි කියලා මුලා දෘෂ්ටියකට වැල්ල තමයි කටයුතු කරන්නේ. ඕම් ওই ටික තමයි තියෙන්නේ මේ ලෝකේ සිද්ධ වෙන්නේ. ඉතින් අසු බේසු බන්ති කියලා තව එකක් තියෙනවා. ඉතින් ওই ටික. එහෙමනම් දැන් හොඳ ආකාරව උඹට වැටහිලා යනවනේ පින්වතුනි මේ ලෝකේ කිසිවක් ඔබ වශයෙන් තියන්න බෑ. හේතුන් තිබුණොත් උදා වුණා, හේතු නැති වුණොත් නිරුදා වුණා. ඇත නැතත් නෙමෙයි උදා වුණා නිරුදා වුණා. ඔය ටික විතරමයි මේ ලෝකේ සිද්ධ වෙන්නේ. එහෙනම් කොයි වෙලාවේ කොයි මොහොතේ ව උදා වේද නිරුදා වේද දන්නේ නැහැ. එහෙම තියාගන්න ඕන නම් අපි උදා කර කර ඉන්න ඕනේ සංඛාර කර කර. එහෙම නැති වුණොත් ඒව නිරුදා වෙලා මහ දුක කියන. එහෙනම් දැන් ඔබට විශ්වාසද? දුක්ඛෝ ලෝකේ පටිච්චිතා කියන බුදුහාමුදුරු කීප කරණා. මේ ලෝකේ දුක මත පිහිටලා තියෙනවා. දැන් මම තව පුංචි දෙයක් මතක් කරලා දෙන්න. අර එක වචනයක් පිට වුණානේ ආස්වාද කියලා. මේ ලෝකේ ආස්වාදයක් තියෙනවා කියලා. ඔන්න හොඳට ඔළුවට ගන්න මේ කියන කරුණ. බුදුහාමුදුරුවෝ කියනවා පිංගදෙනි දුක්ඛෝ ලෝකේ පටිච්චිතා. මේ ලෝකය දුක මත පිහිටලා තියෙනවා. තව දැනකින් උන්වහන්සේ කියනවා ආස්වාද කියලා දෙයක් මේ ලෝකේ තියෙනවා කියලා. ඒ ආස්වාදයට ඇලෙන සත්වයා මුලාවටපත් වෙලා මේ සසරේ සැරිසරනවා. ලෝකයේ දුකයි කියලා කියනවා. ආස්වාදය කියලා එකක් තියෙනවා කියලා කියනවා. දැන් එහෙනම් හොයලා බලන්න ඕනේ නේද මේ මොකද්ද මේ පරස්පර විරෝධී කතාව කියලා. හැබැයි මගේ ශාස්ත්‍රඥ වහන්සේ නම් කවර කවදාකවත් පරස්පර විරෝධී දේවල් කියන්නේ නැහැ. ඔප්පු කරගෙන බලමු. මම ඔබට පෙන්වන්නම් බින්දුනි මේ ප්‍රස්තාරයක් ඇඳලා ඔය කාරණා. ප්‍රස්තාරයක් ඇඳලා බලමු. බිඳුව මෙතන. මේ මැදමේ බිඳුව තියෙනවා. මෙතනින් උඩ දුක, මෙතනින් යට සැප. ඔන්න දැන් ප්‍රස්තාරය අඳින්න හදන්න. ඔබට දරුණු තිබහක් හැදෙනවා. දැන් වතුර තිබහයි හොඳට. දැන් වතුර තිබහ නිසා මොකද වෙන්නේ? මේ පෙලි පෙලි දැන් දුක පැත්තෙන් උඩට යනවා නේද? ඔන්න හොඳට බලන්න මේ කාරණා. දුක් පැත්තෙන් උඩට ගිහිල්ලා දැන් හොඳට පෙනෙනවා. ඔය හොඳ පෙලිල්ලකින් ඉන්නකොට දැන් ඔබ කෑක ගහගෙන අපිට වතුර දියව් කියලා. ඇයි දැන් මේ පෙනෙනවා ඒ තරමට? දැන් මොකද කරන්නේ? රාජ්‍යරෝ එනවා. වතුර බැලල් එහිකුත් අරගෙන. તો කෑ ගහනවනේ. ආ බියන්නේ. දැන් මොකද වෙන්නේ? දැන් ඔන්න වතුර බොන්න දෙනවා. කෝප්පයක් අරගෙන එක කෝප්පයක් දීවුවා. එක කෝප්පයක් බොනකොට විතර වෙන්නේ නේද? අර මෙච්චර වෙලා පෙලි තිබිච්ච එක දැන් තෙලීම පොඩ්ඩක් අඩු වුණා. එතකොට හරි ආස්වාදයි නේද? පෙලි තිබුච්ච එකෙන් තෙලීම අඩු වෙච්ච නිසා ආස්වාදයි. තව එකක් බොනවා. ආයි ආස්වාදය. දැන් ආස්වාදයක් ආවා. ඒක නිසා මොකද උනේ? පෙලින ගතිය නතර වුණා. ටිකක් තව අඩු වුණා. තව ටිකක් බොනවා. ආයි අඩු වුණා. තවත් ටිකක් බොනවා. අර පෙලීම ඉවරයි දැන්. තෙලීම ඉවර වීමත් එක්කම ආස්වාදේ ඉවර වෙනවද නැද්ද? ඉවර වෙනවා. හැබැයි රජ්ජු රෝගිව දැන් ඔබ කෑ ගැහුවනේ බීයන්. ඉතුරු ටිකක් බීයන්. දැන් මට කියන්න තව බුද්ධි ඕක අර බින්දුවෙන් පල්ලෙහාට යනවද නැත්නම් ආපහු උඩට යනවද? ඇයි දැන් වතුර බොනේ එක මේකට වහ කඳුරු වගේ නැද්ද? දැන් කොනෝ ඉතින් දැන් මොකද වෙන්නේ? ආයි පෙලිලා උඩට යනවා. ඉතින් කෝපින් උදේ බින්දුවෙන් පල්ලෙහා දිවිච්ච සැප ආවි නේ. කෝ සැපේද? එහෙනම් දැන් ඔබ පිළිගන්නවද දුක්ඛෝ ලෝකේ පටිච්චිතා කියලා? මේ ලෝකයේ දුක මතයි පිටිලා තියෙන්නේ කියලා. මගේ ශාස්ත්‍රුන් වහන්සේගේ වචන බොරු කරන්න පුළුවන් එකෙක් මේ ලෝකේ නැහැ. මහා ප්‍රඥේක උන්වහන්සේ ඒ මහා උත්තමයා දැකපු ධර්මයේ සිංහදෙනි මෙච්චරයි කියලා කියන්නේ නැහැ. ධර්මයේ හැසිරিলা නිවන් මඟ සකස් කරගන්න නිවන තියෙන වෙලා. තව ටික දොහක් යනකොට මේවා මොනව වේද දන්නේ. ඒකයි මම කියන්නේ උදපැන පැන ඉන්න එපා. මේ වෙලාව නාස්ති කරගන්න එපා මේ අනිත් දේවල්. පුළුවන් තරම් මේ ධර්ම හැසිරෙන්න තමන්ව දමනය කර කර දමනය කර කර යන්න පින්වදින් මැරිලා කුණු පෙරේතියෝ වෙන්නේ නැතුව නිකන්. ඔබ විවිධාකාරයේ රැකියාවල් කරන පිරිස් වෙන්නේ නැති. ඔබ කොච්චර මුදුන වෙලා හිටියත් මැරිලා කුණු පෙරේතයා වුණාම ආයේ ඔබ ගැන බලන්න කවුරුත් ඉතුරු වෙන්නේ නැහැ. ඔබ හදපු දරුවෝ ඉන්නෙත් නැහැ. ඔබ රැස් කරපු ධනිය උදව් වෙන්නෙත් නැහැ ඒකට. ඔබ කුණු පෙරේතයා. එතනින් එහාට අසූචි කකා ළඟින්නයි වෙන්නේ අසූචි වලවල. දන්න නිසයි කියන්නේ තින්නක. ඔබගේ තීරණය. මට ප්‍රශ්නයක් නැහැ. මම කොහොම හරි මගේ වැඩේ කරලා ඉවර කරගන්නවා. ඒක තමයි මගේ අදිස්ථානේ. නැත්නම් මට වැඩක් නැහැ එතනින් එහාට. මේ ගිහි ජීවිතයකින් පැවිදි ජීවිතයකට යන්නේ තින්නතුනි යන්නේ ඒ කරුණ උදෙසා. එන කිසිම අවශ්‍යතාවයක් නැහැ. මැරෙන කල්ම මේක තමයි කරන්නේ. කොහොම හරි තින්නතුනි මේක කරලා ඉවර කරගන්න බෑ. නිකන් මොකටද තින්නතුනි මේ ලෝක සත්‍යය පෙරේතේ වුණා කියලා අපි පෙරේතේ වෙන්නේ මොකටද? මේවා කියන එක අහන්න නැති මිනිස්සු ඕනේ තරම් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි තින්නතුනි මේවට අකුල් හෙලලා මේ සියල්ල විනාශ කරන පිරිසකුත් තියෙනවා. නිවන් දකින්න දෙන්නේ නැති පිරිසක් තියෙනවා. එහෙනම් ඒ අය ධර්මයේ ඉතුරු කරයිද? මේ සාර ධර්මයේ කතා කරන අපිට කියන ධර්මයේ විකෘති කරනවා. ඇයි නිවන පනවනවානේ? නිවන් මඟ දේශනවානේ? ඒ ඉඳලා ඉතින් දක්වා තියෙන නිවන් මඟ බෙන්නනවානේ? ඒකයි මං කියන්නේ තින්නදෙනි තව ටික කාලයක් කියද්දි මේක තියෙන එකක් නැහැ. මේක කාලේ ඉවර වෙයි. එයිට කලින් තමන්ගේ වැඩේ කරගන්න. ඔබ මැරිලා ඉපදිලා යන්න තරම් ධර්මයක් තියෙද කියලාත් හිතාගන්න බෑ. හැබැයි මේ රහතන් වහන්සේලාගේ බිහිවීම තුළ ඔය කර්තව්‍ය සිද්ධ වෙලා ඉන්නේ. ඒ විදිහම තුනා දිවසේ මහ උත්තමිය බිහිවෙද්දි ඔය ප්‍රශ්නෙට උත්තරයක් එයි. නැත්තම් සම්බුද්ධ ශාසනය තියෙන්නේ නැහැ ඉතරහට. හැබැයි අමතක කරන්න එපා ඔය කියපු රහතන් වහන්සේලා බිහි වෙන්නේ කවුරුතුලින්ද? දැන් මේ පිට රටවලින් එහෙම ආනයනය කරනවද අපි රහතන් වහන්සේලා? දැන් මේ රහතන් වහන්සේලා ලක්ෂ ගණනින් බිහි වේවා කියලා මේ ප්‍රාර්ථනා කරන්නේ. ඒ කියන්නේ මේ පිට රටෙන් ආනයනය කරනවද රහතන් වහන්සේලා? ඈ නැත්තම් අහසෙන් වැටෙන ලොක් ගාන රහතන් වහන්සේලා මෙහාට? නෑ පින්වතුනි රහතන් වහන්සේලා බිහි වෙන්නේ කවුරුතුලින්ද? ඔබතුලින් මෙහි වෙන්නේ පිංගුදින මේ සද්ධර්මයේ මෙනෙහි කරන්න පුළුවන් තරම්. සෝතාපන්න ඵලයේ උදෙසා මේ දේශනා තියෙන තැන්වල මේ පටිගත වෙච්ච දේශනා කොහොම හරි අහන්න. අහහහහහ මේ සෝතාපන්න ඵලයේ සකස් කරගන්න. මෙතන මේ තත්ත්වය උදා වෙච්ච අය ඇතිද? මේක හරියට අවබෝධ වුණා නම් මේ දහම් නිහයි. පිංගුදින ඔබට ආයේ එක මොහොතක්වත් ඕන වෙන්නේ නැහැ මේ ගෝරතර සංසාරේ පැරිසරා. ඒකෙන් කියන්නේ මේ ඩොක්කල කියලා පැවිදි වුණා කියන එක නෙමෙයි සෝතාපන්න වෙනකොට. සෝතාපන්න වෙන මේ අවබෝධය එනකොට බින්වදිනි වහ වහ වැටෙන දෙයක් තමයි මේ අවිද්‍යාව තෘෂ්ණා දෙකෙන් යන මේ භව ගමන මත එපා. මේක මම දුරින් දුරලනවා කියලා මහ දෘෂ්ටියක් හටගන්න. අන්න ඒ උත්තර දෘෂ්ටියට කියනවා අපි ඉංග්‍රීසි සම්මා දිට්ඨිය කියන. මේක ඉඳලා තව දුරටත් මේ දුකින් දුකින් දුකට පත් වෙනවා මිස මේකෙන් වැඩක් නැහැ නේද? ආයිලඟ හේපදුනොත් එහෙම මොකද වෙන්නේ? ආයිලඟ හේපදුනා නම් ආයෙ දුක් තුනෙන් පෙළෙනවා නේද? ඊළඟ හේපදුනොත් ආයෙ දුක් තුනෙන් පෙළෙනවා නේද? එහෙනම් හිතලා බලන්න අනාදිමත් සංසාරෙක ඉඳලා මොන තරම් දුක්ඛක් කන්දේක උරුමකම් කියලා එන්නේ නැද්ද කියලා? මේ ටික නොදැනීම නිසා සත්‍යෝ කී දහහක් අද මේ වෙනකන් මහා දුකින්නකින් දැවිදවි ඇවිල්ලා නැද්ද කියලා? නිකන් අපරාධනේ බින්දුනේ පොඩි යවුන්ට ඔය තණ්හා කරන්න කියලා දෙන්නේ. ඒගොල්ලෝ ඕකෙන් මුදෝ ගන්න. ඒගොල්ලෝ ලෝකේ අල්ලන ධහම නෙමෙයි බින්දුනේ ලෝකෙන් නිදහස් වෙන ධහම කියලා දෙන්න. ලෝකේ අල්ලන ධහම කියලා දීපු ගමන් ඒකුම් පෙලෙන්න පටන් ගන්නවා. අඳුම තරමේ ඔබට නිවන් දකින්න බැරි නම් දරුවන්ට නිවන් දකින්න ඕනෙත් නැත්නම් ඒකුන්ට කියන්න. පුතේ උඹට පුළුවන් විදියට කරපන්. එන ප්‍රතිපලයේ අපි බාරගමු කියලා. නෑ මේම කරපම් මේම කළා මේම කරපම් කියලා කිව්ව ගමන් ඒක මොකද කරන්නේ? ඒක පුළුවන් තරම් සංකාර දුක්යෙන් පෙලිපෙලි අප්‍රමාණ දුකකටපත් වෙනවා. ඇත්තටම බැලුවම පින්වදනි අද මේ තියෙන මනුස්ස ලෝකේ කාම සුගතියට අයිති නැති තරම්. ගොඩාක් දුරට මේ දුගති පැත්තට අයිති මට්ටමක් තියෙන්නේ. මිනිසුන්ගේ අවිසංකාර නිසා පුළුවන් නම් උත්සාහ කරන්න පින්වතුනි මේකෙන් නිදහස් වෙලා යන්න. එහෙනම් දැන් ඔබට පේනවා නේද ඔය ආස්වාද කියන්නේ මර උගුලක් කියලා. ඔය ආස්වාදේ නිසා නේද පින්වතුනි ඔබ මේ සැරිසරාගෙන යන්නේ. එක එක වස්තුන් ඩාස හිදි හිදි යන්නේ. නමුත් ඔය ආස්වාදේ ජනිත වෙන හැටි හොඳට දකින්න. යම් පෙළීමකින් නිදහස් වෙනකොට තමයි ඔය ආස්වාදේ ඉන්නේ. එහෙනම් ආස්වාදයක් එන්න නම් මුලින්මක් වෙන්න ඕනේ. එලින්නෝ ඉතින් ඕක හොඳට දකින්න ආස්වාදේ ආස්වාදේ විදිහට තතුලෙස දැක ගන්නකම් බින්දෙන නිවන් දකින්න බෑ. ඒකට ඇලෙනවා ගිහිල්ලා. හැබැයි ඒක ඇත්ත වශයෙන්ම දැකගත්තා නම් මම යම් කිසි පෙලීමකින් පෙලෙද්දි ආන්ගේ පෙලීමෙන් නිදහස් වෙන වෙලාවේ තමයි මට මේක හටගන්නේ කියලා. ආස්වාදේ කියන එක හටගන්නේ කියලා. ඕනෙම වස්තුවකටත් එහෙමයි. මම කියන්නේ මට ෆෝන් එකක් නැතිවීම නිසා මම පෙලෙනවා. හැබැයි ඒකේ වටිනකමක් මට අතුල් වෙලා තියෙනවා. මොකද මේක හේගුණ දිනවා පිළිකාවක්. මට පිළිකාවක් නැති වීම නිසා මම පෙළෙනවා නෑ. ඉස්සෙල්ලා වටිනකම දෘෂ්ටිගත වෙලා ඉන්න ඕනේ. ඒ දෘෂ්ටිගත වෙලා ආපු වටිනකමත් එක්ක මට වඩා දෙයක් තව කෙනෙක් ගාව තියෙනවා කියලා හැඟිච්ච එක මම පින්වතුනි අර සංහාව නිසා පෙළෙන්න පටන් ගත්තා. පෙළිලා යම් මට්ටමකට ගිහිල්ලා කොහොම හරි ඒක ලබා ගැනීමේ දැඩි ප්‍රයත්නයකදී ලෝක ලබා ගත්ත ගමන් හරි ආසාවයි. අන්නේ ආස්වාදේ නිසා මොකද වෙන්නේ මේ සත්වයා ලෝකෙට ඇලෙන. බලන්න හොඳට කල්පනා කරලා ඔය ටික නෙමේ දද ඔබගේ ජීවිතේ ඔබව මෙච්චර කල් ඉස්සරහට අරන් ආවේ. තමන්ගේ යාළුවට තමන්ගේ යාළුවගේ පුතාට ඒ 10ක් ආපු ගමන් ඔබ පිළින්න පටන් ගන්නවා ඔබගේ දරුවාටත් ඒ 10ක් ඕනේ කියලා. ඌ වැඩ කරන්නේ නැති හැම මොහොතකම මොකද වෙන්නේ? අර පෙළීම තව තව උනේ. ඌ හොඳට වැඩ කරන වෙලාවට වාර විභාගණයේම ලකුණු ටිකක් අඩු වෙච්ච ගමන් අර පෙළීම පොඩ්ඩක් පල්ලෙහාට එනවා. මොකද විශ්වාසයක් හැදිලා එනවා මූ මේක කරගනී වගේ කියලා. අන්නේ මන්ටම එනකොට හරි ආස්වාදයි. ඒ ආස්වාදයෙන් රැවටිලා මොකද කරන්නේ? අරුව පන්නව 10000 කියලා පන්ති වලට පන්න ඌට මේක කරගන්න හදනවා. ඒක ඒ 10ක් ගත්තොත් හරිම ආස්වාදයි. ඉතින් ඔය ආස්වාදේ ආවේ කොහෙන්ද? අර මේ මහා සාර අවුරුදු 5ක් 6ක් තිස්සේ පෙළිලා ඒ පෙළීමෙන් නිදහස් වෙච්ච වෙලාවේ තමයි පින්වතුනි ඔය දරුවට ඒ 10ක් ආවම අම්මට හරි තාත්තට හරීම ආස්වාද. ඒ ආස්වාදෙට මුලා වෙලා ඒ අම්මයි තාත්තයි හිතනවා ලොකු පුතා විතරක් නෙමෙයි පොඩි එකත් ඒ 10ක් ගන්නවා. හැබැයි ඒකට දෙන්නේ නැහැ නේද? ඒ දෙමාපියන්ට දෙන්නේ නැහැ නේද? අර සියුම් වූ ආස්වාදේ ලබන්න අවුරුදු 5ක් විතර තිස්සේ නිඳ දුක. ඒකයි බින්දුනි ආස්වාදයේ තතුලෙස දැක ගන්න කල. ඔබ මේක යනවා. ආස්වාදයේ ආස්වාදයේ විදිහට හරියාකාරව දැකගත්තා නම් මොකද්ද මේ ආස්වාදයේ කියලා. ආදීනවේ ආදීනවේ ලෙස දැකගත්තා නම් නිස්සරණේ වෙලා යනවා. අනේ මට නම් එපා. ඉංගද යස්පන අපිට තියෙන දෙයක් මම මේ කියන්නේ. අලුතෙන් හදලා කියන බුදුහාමුදුරු කියපු නිසා නෙමෙයි. ඔබ වගේම දැන කපිත් හිටියනේ. මෙහෙම බදාගෙන හිටියේ. ඔබ තමයි මෙහෙම වෙන්නේ නැති බදන්නේ. අපි මෙහෙම බදාගෙන හිටියේ. ඒකයි කියන්නේ. දැන් මොකුත් බදාගෙන නැහැ. ජීවිතාසාවක් තියෙනවා. ඒකයි. මරන්න නැතුව ඉඳපල්ල කියලා විතරයි කියන්නේ. වස්තු අනේ ගනිල්ල. මම විලි වහගෙන ඉන්නේ අඳුමක් දියන්න විතර ටික ඔක්කොම ගනිල්ල. ඉස්සර එහෙම නැහැ. ඒකයි මම කියන්නේ නේද? මේ ධර්මයේ ආශ්චර්යයක් මේක. ධර්මයේ අතුරු කරන්න නිරන්තරේ. ධර්මයේ අතුරු කරනකොට පින්වදනේ යෝනි ඉහ කඩල යනවා. ඒ යෝනි ඉහ කඩනකොට පින්වදනේ ඔය උප්පත්තිය පිණිද මේ කරුණ සකස් වෙන ඒවා ටික ටික ටික ටික. අර රාග බන්ධන, දේශ බන්ධන, මෝහ බන්ධන කඩල යනවා. එකම මන්තරේ තමයි. ඔය බන්ධන කපන්න පුළුවන්. සද්ධර්ම. ඒ සද්ධර්මයේ අතුරු කරන්න පුළුවන් තරම්. පුළුවන් තරම් ඒ සද්ධර්මයේ අතුරු කරන්න, පිඟුදලේ ශ්‍රවණය කරන්න, ඒ සත්පුරුෂයන් වහන්සේලා අතුරු කරන්න. නිරන්තරයෙන් මේ ධර්මයේ හොය හොයා අහන්න පිඟුදලේ පුළුවන් තරම්. ඔබට CD පට මගින් මේ වෙනකොට ඔබ සද්ධර්මයේ අහලා ඇති. ඔය එක DVD එක පැය 100 ගානක තියෙන ධර්මදේශන. පැය 100 ගාන. තමයි සංවිධායක මණ්ඩලෙන් ඉල්ලක. දහම අහන්න. තමන්ව ගොඩදා ගන්න. ඔබ මෙච්චර කල් කලේ අනුන්ව ගොඩදා ගන්න එක. දරුවන්ව ගොඩ දැම්මා, අම්මලා ගොඩ දැම්මා, යාළුවන්ව ගොඩ දැම්මා. නේද? ඔය හැම කෙනෙක්ව ගොඩදදා ගියා. දැන් ඔබට අවස්ථාව උදා වෙලා තියෙනවා කාව ගොඩදන්න. තමන්ව ගොඩදමා ගන්න. මේ වෙලාවෙත් ගොඩදමා ගත්තේ නැත්නම් ඔබව ගොඩදා ගන්න ආයෙ ඔබට හම් වෙන්නේ නැහැ තව කල්පයක් යනකම්. මොකද ඔබගේ දරුවවත් ඔබව ගොඩදාන්න ඉන්නේ නැහැ. ඔන්න පිංගුදිනී ආස්වාදයක මහත. එහෙනම් පිංගුදිනී මොහොතක් සිහිපත් කරගන්න ඔය රූපයන්ගේ තියෙන ආස්වාද ආදීනව නිස්සාරණ දැකගන්න. ඔය ඉදිරි දේශනාවලදී අපි ඔය කතා කරන්න ඕනේ. මොකද ඒවා බොහොම ගැඹුරු ධර්ම. ගැඹුරු නෑ. ගැඹුරු නෑ. ධර්මයේ ගැඹුරු තැන් තියෙන්නේ පටිච්චසමුප්පාදේ වගේ මහා ගැඹුරට බහිද්දී. ඒකත් මේ මුහුදු වෙරළේ නාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා මුහුදේ. ඒටි ගැති නිවන් දකින්න. ඉතින් සමහර මොකද කරන්නේ? හැමෝම නාන්නේ මෙතනනේ. මම පොඩ්ඩක් යන්න ඕනේ. තව එහාට. එහෙම කරන්නේ නැද්ද බලන්න ඔය කොල්ලෝ එහෙම. දැන් හැමෝම වෙරළේ නානවා. වෙරළේ මේ අර යම් ප්‍රමාණයකට මේ කරවත්තක් වතුර දින හරිය නානවා හැමෝම. අර මානේ මුසපත් වෙච්ච කොල්ලන්ට. ඔය කෙල්ලන්ට හිතෙනවා මොකද්ද? මුන් හැමෝම නාන්නේ මේ හරියනේ. මම පොඩ්ඩක් එහාට ගිහිල්ලා පොඩි සද්දයක් දාලා පෙන්වන්න ඕනේ මේ. ඔය පොඩි උන් එහෙම කරන්නේ නැද්ද? ඈ තරුණේ වෙති. ඇඟපත ලොකු ඇති. වයස මේ මේ වයසත් ඔන්න ලොකු ඇති. නමුත් මානසික මට්ටමේ ලදරුව. මානෙන් උඩරිනේ. තව පොඩ්ඩක් මීටර 10ක් විතර එහාට ගිහිල්ලා පෙන්වන්න මේ. ඉතින් අර අම්මා ගිනි ඇවිලෙනවා අර අම්මගේ දැන්. තව අඩියයි පස්සට තියානනේ බොග්ගාල වැටෙනවා ඇතුළ. වැඩි ඉවරයි. එකදින මොහොත තියෙන්නේ මෙහෙමනේ. යන්න යන්න යන්න යන්න මොකද වෙන්නේ? ගැඹුරුයි. ඉතින් ඔය ගැඹුරට වැටෙනවා සමහර පිරිස්. තරපයා කඳ මැද්දෙන් අල්ලගෙන ඊට පස්සේ මොකද කරන්නේ? මෙයා මෙයාට බයිනවා. මෙයා මෙයාට බයිනවා. ඊට පස්සේ අනුගාමිකයෝ මොකද කරන්නේ? මෙයාගේ අනුගාමිකයෝ අරයට බයිනවා. අරයාගේ අනුගාමිකයෝ මෙයාට බයිනවා. සමහරට මේ දෙන්නම සෝතාපන්න ඇති. අර අනුගාමිකයෝ සියල්ල විනාශ වෙලා යනවා නේද? මේ දෙන්නම සකදාගාමි වෙලත් ඇති. ඉතින් මානේ තියෙනවනේ. අනාගාමි වුණත් මානේ තියෙනවනේ. මේ මාන්නක්කාරකම නිසා දෙන්න දෙන්නට පොඩ්ඩක් එහාට මෙහාට බැනගන්න. ඔය බැනගත්තකම මම මොකද වෙන්නේ? අර අනුගාමිකයෝ ටික මෙයාගේ අනුගාමිකයා අරයට බයිනවා, අරයාගේ අනුගාමිකයා මෙයාට බයිනවා. ඔක්කොම ආර්ය උපවාදයට ලක් වෙලා අර නිවන් මඟ වහගන්නවා. මං ඒකයි ඔබට කියන්නේ. මම හරි කමන්නේ සිංහදෙනි තව පුද්ගලයෙකුට දොස් කියනවනම්, අහවලා වැරදීය මං හරිය කියලා කියනවනම් ඒ කොටස අහන්න එපා. ඒවා පිළිගන්න එපා. සිංහදෙනි අපිට මේ මහ විශාල ප්‍රශ්න ගොඩනගනවා මේ මිනිස්සු. නමුත් ඒ ප්‍රශ්න මොනවද කියලා ඔබට කියන්නේ නැහැ නේ අපි. අපි ඒවා ඉවසා දරාගෙන ඉන්නවා. දැන් මේ පළවෙනි ඉඳන් මහා සාර පැවිදි පින්කමක් තියන්නේ හිටි. නමුත් දැන් අපි තීරණය කළා තියෙනවා ඒක තව මාසයකට විතර කල් දාන්න. දැන් මම පළවෙනි වතාවට මේක කියන්නේ මොකද හේතුව ඊයේ තමයි අපි මේ ඩිසිෂන් එක ගත්තේ. ඔබ දන්න කවුරු හරි ඉන්නවා නම් ওই පළවෙනි ඉඳන් පැවිදි පින්කමට එන්න හිතාගෙන හිටපු ඒ අයට පොඩ්ඩක් කියන්න. මේ ධර්මයේ ඇහෙනවද ලෝකෙ වටේ ඉන්න ඕනෑම කෙනෙකුට? මේ හත් ධර්මයේ අහන්න. ඒ හැමෝටම මම මේ කියන්නේ. පැවිදි පින්කම මාසෙකින් කල් ගියා. ඒ කල් යන හේතුව තමයි බිඳුනේ බොහෝ ප්‍රමාණයක් එනවා පැවිදි වෙන්න. 80ක් 100ක් විතර පැවිදි වෙන්න ආවා. ලෝක සම්මතයේ ක්‍රමවේදයක් තියෙනවා. යම් කාලයක් අර පැවිදි වෙන්න කලින් යම් කාලයක් සම්බ්‍රාහ්මචාරී වහන්සේලාගේ ඇසුරේ ඉන්න ඕනේ කියලා. මේ මහ විශාල ප්‍රමාණයක් එකපාර පැවිදි වෙන්න වෙන නිසා ඒක ඒකාන්තයෙන්ම සිද්ධ කරන්න ඕනේ. ධර්මාවබෝධයෙන් ඉන්නේ ඔක්කොම. නිකම් පැවිදි වෙන්නේ නැහැ කවුරුත්. නමුත් අපේ මහානායක හාමුදුරුවෝ අපිත් එක්ක කතා කරලා කිව්වේ ඒ ආයේ සොයන් හික්මීමක් කියන එක බලාපොරොත්තු වෙන්න බෑ කියලා. 100ක් එද්දි 99ක්ම සොයන් හික්මීමක් තියෙනවා. එක්කෙනෙක් ඉන්නවා ධර්මයේ දන්නවා නමුත් හික්මීලා නැති. අන්න ඒ කෙනා නිසා මේ වැඩපිළිවෙල සහ මුලින්ම අනාගතයට කඩාකප්පල් වෙන්න පුළුවන් කියලා. ඒක නිසා ඒ උත්තමය කිව්වා අපි මාසයක් හමාරක් ඒ අයව ඒ මැදමේ හික්මවමු කියලා පැවිදි වෙන්න කලින්. ඉතින් අපි බොහොම කැමති වුණා. හේතු කාරණා සහිතවනේ. අසත්පුරුෂය අසත්පුරුෂ වැඩක් කරන ඔය අතර. නමුත් උන්වහන්සේලා ඒවට නතු වෙන්නේ නැහැ. උන්වහන්සේලාට ගතු කියලා වගේ ඉන්න. එහෙම ඒවත් කරනවා. නමුත් උන්වහන්සේලා ඒවට නතු වෙන්නේ නැහැ. උන්වහන්සේලාට ඇත්ත සත්‍ය තේරෙනවා. උන්වහන්සේලාට ඕනේ මේ සාසනය ළඟා හිටවන්න මහානායක ආමතුරුන්ට. ඉතින් බින්දුනේ අන්න ඒක නිසා අපි ඒකේ ක්‍රමානුකූලව මේ වැඩ දිනවල සිද්ධ කරනවා. ඉතින් නිරන්තරයෙන් ඔබට බණ අහන්න පුළුවන්. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ හැමදේම මේ කරගෙන ආපු ක්‍රමවේදයටම සිද්ධ වෙනවා. අර පළවෙනිද පියන් හදෝ පැවිදි පින්කම අපි මාසයකට හමාරකට කල් දානවා. නමුත් අපි බොහොම උත්සවශ්‍රීයෙන් ඉදිරියේදී ඒක කරන්න සූදානම් කරනවා. අපි උත්සවශ්‍රී වලට කැමතිත් නැහැ. ඕවා කරන්න හිතේ වැඩක් නෙමෙයි. නමුත් මේ ලංකාද්වීපයට ආවට පස්සේ විවිධාකාරය අය කියනවා ඉතින් මේක පොඩ්ඩක් ඉතින් ලෝකෙට පෙන්වන්නකෝ ඉතින් හොඳයි. එතකොට තව කෙනෙක්ව ඒක දැක්කහම තව කෙනෙකුට මෙහෙම දෙයක් වෙනවනේ, අනේ මේක කරන්න අපිටත් තිබුණා නම් කියලා වගේ හිතෙනවනේ කියලා. නැත්තම් පින්වදින මේ නිවන් දකින්න වැඩේ උත්සවශ්‍රීයෙන්ද කරන්නේ? ඇත්තටම පින්වදින ඉතින් මේ උත්සවශ්‍රීයෙන් නිවන් දකින්න කටයුතු කරන්නේ නැහැ කොහෙවත් මේ ලෝකේ. උත්සවශ්‍රීය කියලා කියන්නේ ලෝකෙටයි තියෙකක්. ලෝකෙටයි තියෙකක් පාවිච්චි කරලා නිවන් දකින්න බෑනේ. ඉතින් කොහොම හරි ඔබ දන්න අය ඒ පළවෙනිද ඒ පැවිදි පින්කමට එන්න එහෙම කැමැත්තෙන් ඉන්නේ. මොකද පින්වදිනේ ඒක 5000කට එහා පැත්තේ එන්න ඉන්නවා. මම දන්නේ අදුපතර මේ කොච්චර දැන් මෙතන ඉඳලාම මේ දේශනාවල මම කියනවා මේක තව මාස එකහමාරක් මාසයක් එකහමාරක් කියලා අපි හිතමු. මොකද ඒ මහානායක හාමුදුරුවරු ඒ අයට අවවාද අනුශාසනා දීලා ඒ අය මේ මට්ටමනේ හික්මවල ඒ හික්මන කාලෙදි පින්වදිනේ ඒ අයට තියෙන භාවනා කරන්න වෙන මොකුත් කරන්නේ නැහැ. ඒ අයට තියෙන්නේ ඒ ධර්මයේ මෙනෙහි කරගෙන ඉන්න. නැතුව මේ ගෙවල් අතු ගන්න පන්සල් අතු ගන්න ඒවට නෙමෙයි. ඒ කාලෙදී ඒ තමන්ගේ ස්වයං හික්මීම හදාගන්න. බොහෝ දෙනෙක් ස්වයං හික්මීමෙන් ඉන්නේ. ඒක අපි හොඳටම දන්නවා. නමුත් බින්දුනි උන්වහන්සේට මතු කරන කාරණාව තමයි 99ක් හොඳට ඉඳලා එක්කෙනෙක් හරි කිරිකලයට ගොම බින්දුවක් වැටෙන්න ඕනේ නැහැ. කිරිකලයේ ගොම බෙට්ටක් ගාව තිබුණා දකින්න කෙනෙක් ඔය කිරිකලිය ගන්නෙ නැහැ කියලා. ඉතින් උන්වහන්සේලා මේක මහා සත්ක්‍රියාවක් විදිහට දකින්න. ඒ දැකලා මේ ක්‍රියාවලිය ආරක්ෂා කරන් උන්වහන්සේලා කටයුතු කරනවා. ඉතින් ඒක නිසා පින්වතුනි දැන් නමුත් සියලු කර්තව්‍ය මේ විදිහට සිද්ධ වෙනවා පැවිදි වෙන ඉන්නේ උත්තමයෝ. ඒකයි කියන්නේ පින්වතුනි ඉතින් මේ 80ක් 100ක් පැවිදි වෙනවා. ඉතින් මහා සාර වැඩ පිළිවෙලක්. ඉස්සරහට ඔහොම නෙමෙයි පින්වතුනි මේ මේ ධර්මයේ නැගෙන්න මහා විශාල ප්‍රමාණයක් ඇවිදලා පැවිදි වෙනවා. ඒ හැම කෙනෙක්ම ඔය හික්මීමේ රටාවට ගිහිලා තමන්ගේ මේ වැඩ කටයුත්ත කරගන්නවා. ඒක තමයි සබහ. පැවිදි වෙලා ඉන්න මහා උත්තමයේ බලන් ඉන්නවා ආරාමයේ හැදිලා ඉවරනකොට ඒ ස්ථානෙට මේ බණ ටික අහගෙන අපිත් එක්ක කටයුතු කරගෙන කොහොමද මේක කරන්නේ? මේ මහා සාර වැඩ පිළිවෙලක් ඉදිරියේදී සිද්ධ වෙනවා. ඔබට තියෙන සිංහදෙනි මේ කියන්නේ මොනවද කියන මනාකොට තේරුම් අරගෙන ඔබට හිතෙනවා නම් නෑ මම මෙතන ඉඳලා තවත් අවදුරටත් මුදලාලි කෙනෙකුට කඹුරු කීයක් හරි හොයාගන්නයි ඕනේ කියන ඒක ඉතින් ඔබගේ අතේ තියෙන තීරණය. එහෙම නැත්නම් ඔබට හිතෙනවා නෑ මම මේ පැවිදි වෙලා හරි කමන්නේ මම මේක සාක්ෂාත් කරගන්න ඕනේ කියලා මෙතනින් එහාට. ඒකත් ඔබගේ තීරණය. මේ බුද්ධ ශාසනය අවසන් වෙනකොට ඒක ඔබගේ මනුෂ්‍ය ජීවිතයේ අවසන් වෙන ආයෙකක් එනකොට මේ බුද්ධ ශාසනයේ තියෙන එකක් නෑ. ඉතින් ඔබ එතකොට පරාදයි තියෙන්නේ ආයෙ ඔබ ගැන කතා කරන්න වෙන්නේ නෑ. ඔය ආද මහ උජාරුවෙන් ඉන්න හැම කෙනෙකුටම වෙන අවසානෙ මොකද්ද කියලා අපිට හොඳටම පැහැදිලි. මම බුරුණන් කියන්නේ මැරිලා බලන්න. ඒ මැරිච්ච ගමන් දැන් මම මේ කියූප එක ඔබට වැටහිලා එයි. ආවලා ඇවිදින්න මෙහෙම කිව්වනේ අපි ඇහුවේ නෑ නේද මේ කියපු දේ නේද දැන් මේ වෙන්නේ. මහා දරුණු ගති තියෙන තැනක් මේ සංසාරය කියලා කියන්නේ. ඉංගදෙනි ඒ කාලියට ඔබ මේ ජල පහරක ගහගෙන එනවා. ඒ ගහගෙන එනකොට ඉංගදෙනි ඔබට හොඳටම පේනවා මේ වෙලාවේ තියෙන ඒවා. මේ වෙලාවේ එහාට මෙහාට පීනලා මොනවා හරි කරලා අබල් ගාලා හරි කමන්නේ නැහැ. එහා ඉවුරට හරි මෙහා ඉවුරට හරි යආ ගන්න පුළුවන් මේ වෙලාව. ඒ වෙලාවේ ඕක නොකර ඉඳලා ඉස්සරහා මෙන්න තියෙනවා ඉංගදෙනි එතනින් එහාට මොකුත් නැහැ. ඒ කියන්නේ මේ මහා ඇල්ල දැන් ඔය ඇල්ලෙන් පල්ලෙහාට වැන්න මොනව වේද කියලා කොහොමද දන්නේ? ඉතින් ඔතනට එනකන් එනවා. තින්දු කී කී නටු නට ගායකයි ඔය ඔක්කොම කර කර ඇල්ල ගාවට එනවා. දැන් ඔය ඇල්ල ගාවේ ඉන්න අය ඇති. මම මේ කියන්නේ මේ තරුණ කාලේදී මැරෙන අය ගැන නෙමෙයි. අපි හිතමු කවුරු තරුණ කාලේදී මැරෙන්නේ නැහැ කියලා. ඔක්කොම වයසට ගිහිල්ලා මැරෙන්නේ කියලා. අන්දිවලාන සින්දු කිය කිය නටන අතර මේ විනෝද වෙමි යුතුයකම් ඉටු කර කර ඇවිල්ලා දැන් අර ඇල්ල මුල ඉන්නේ. තවද ඉතින් ඔබ දඩොස් ගාලා වැටේ. ඊට පස්සේ ඉතින් ගහන්න වෙන්නේ ආවල් උපාසක මහතාට නිවන් සැප ලැබේවා. ආය අර මුලාවේ ඉන්නේ. ඉතින් බින්දුනේ ඔබ හොඳටම පේන්න තියෙනවා මිනිස්සු සමහර අය ඉතින් කියන දේවල් අහන්නේ නැහැ. සමහර අය කියන දේවල් අහලා මේක කරගන්න. මම මේ විශේෂයෙන් මේ තරුණ තරුණියන්ට කියන්නේ ඔය ඉහකේ පැහිච්ච අපේ අම්මල තාත්තලගේ පොඩ්ඩක් අහලා බලන්න. අම්මේ තාත්තේ නුඹ සාරයක් මේ ජීවිතේ හොය හොයා මේ ගමන ආවා මේ දක්වා ඔබට සාරේ හම්බුණාද? නැත්නම් ඔබ තාම තෙලිනවද? සාරයක් නැත්නම් තෙලිනවනම් බින්දුනේ මේ අම්මා තාත්තගේ පාරේ යන්න එපා. ඒ පාර නෙමෙයි පාර මේ සාරේ හොය. මෙන්න මේ මහ උත්තමයාගේ පාරේ යන්න. ඒල නිවන් මඟ සකස් කරගන්න. ඒකට සිංහදමි අදිතාලම අපි දානවා. දාමින් පවතිනවා. ඒකට එන ඊ පාරවල් ඔක්කෝම කනවා. මේ සංග්‍රාමීට වැඩිච්ච ඇත්වජෙක් වගේ කරන්න දෙයක් නෑ සිංහදමි. ඒ ඊතල පාරවල් ඔක්කෝම කාගෙන මේ පාර සුද්ධ කරන දෙන්නම් ඔබට ඔබගේ වැඩේ නිරුපද්‍රිතව කරගන්න. අපි එංගලන්තේ ඉඳලා මෙහෙ එනකොට හිතාගෙන ආවේ මේ පාර හැදිලා තියෙන්නේ කියලා. නෑ බින්දුනේ මේ පාර හැදිලා නැහැ තාම. මොකද අපි හිතුවා මේක කලින් හොඳ දොඹකරයක් ගියා මේක උඩින්. ඒ දොඹකරේ ගියාම ඒ දොඹකරේටත් ගැහුවා ඊතල. දුනු හිමි වලින් පාර දුන්නා. අපි හිතුවා බින්දුනේ ඔක්කොම දුනු හිමි ඉවර ඇති කියලා. නෑ බලනකොට ඒක පළවෙනි සේනාංශයේ දුනු හිතල විතරයි ඉවර වෙලා තියෙන්නේ. දැන් චතුරංගණී සේනාවම අපිට ගහන්න පටන් ගන්න තියෙනවා. පාරමිතා පිරුවේ ඕකට නම් නියත විවරණ ලැබී ඕකට නම් දැන් ඉතින් ඒක කරන්න එපා. කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ දුනු ඊතල පාරව ගාගෙන යනවා. හැබැයි යන්නේ පිඟුදෙනි ඔක්කොම බොහොම සුසාරු ලෙස සකස් කරලා. එතකොට පිටිපස්සෙන් එන හැම කෙනෙකුටම එක ඊතල පාරක් කන්න නැතුව ඉන්න පුළුවන් වෙනවා. අනිත්‍යතාවයේ තව තවත් පහදා වරුණා. ඒකයි උනේ. ඒකයි කියන්නේ පිඟුදෙනි මේ නිවන් මාගේ කිසි වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. ලෝකයට ඇලෙන්න කිසිම හේතුවක් නැහැ පිඟුදෙනි. මේ ලෝක සත්‍යය දිහා දැක්කහම සංනම් මා වෙනව ඇති වෙනවා. අනිත්‍ය අතෘස්නා නම් එපා වෙනවා හොඳට. ඇයි? හැමදෙයක්ම පින්වදින මම ඒවා දකින්නේ මගේ වරදක් විදියට. මගේ කකුල හැපුණා නම් මේකයක්ද? ඒකතුලින් මම පීඩාවටපත් වුණා නම් වරද්ද කාගේද? ඇයි? රූප වේදනා සංඥා සංඛාර විඥාන වලට ආස වුණා උපාදාන කළා ආගේ යන නයි වෙද්දාසේ ඔබ ගත්තා. එහෙනම් දැන් බයින්න තියෙන්නේ ඔවට නේද? ඔබට ඇවිල්ලා කවුරු හරි නිඳා කරනවා. එහෙනම් නිඳාවක් විඳින්නේ ඇයි? ඉපදිච්ච හින්දානේ. එහෙනම් උපත නසා ගන්න නේද ඕනේ? නිඳා කරන එක වළක්වල වැඩක් නැහැ. ඒක නිසා අපි මෙතන නිඳා කරන්නේ උන් නිඳා කරන්න දීලා ඒ මොහොතත් පාවිච්චි කරනවා කොහොමද මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව නසා ගන්න. ඒක කරන්නේ ඔබ බුද්ධ පුත්‍ර නම්, බුද්ධ දූහිතෘ නම් පිංගුතුනි. ඒ මට්ටම ඔබට උදා කරගන්න ඕන නම් අනුන්ගේ වැරදි හොයන්න යන්න එපා. තව කෙනෙක් ඇවිල්ලා ඔබට දොස් කියද්දි ඇයි ඒක දොස් කියන්නේ? ඒව නෙමෙයි හොයන්න ඕන. අද මේ යම් දෝෂයක් නිසා මම පීඩාවට පත් වෙලා තියෙනවා නම් මේකට හේතුව මේ ජාතිය. අනේ මේ භව ගමන නම් මට ඒක මොහොතක්වත් එපා. යම් ආස්වාදයක් හිතට දැනෙනකොට තමන්ට දැනෙන්න ඕනේ මේ ආස්වාදය දැනෙන්නේ මම මේ මේට මොහතකට කලින් පිළිච්ච හින්දා. එහෙනම් මේ ආස්වාදයට මම රැවටෙන්නේ නැහැ. අනේ මට මේ සංසාරේ නම් එපා. පිළීමකින් උදා වෙන සැපේ මට මොනව කරන්නේ? ඔන්න ඔය සිතුවිලි ධාමිය ඔස්සේ යන්න පිඟද. සද්ධර්මයේ ආශිර්වාදය අරගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරගෙන ඔබ ආර්ය සත්‍යයට පත් කරගන්න, මාර්ගඵලයන් උපසම්පදා කරගන්න. ඒ මට්ටමින් පින්වදිනේ තමන්ට කරන්න පුළුවන් හැකිය හැම දෙයක්ම කරගෙන මේ නිවන් මඟ පසක් කරගන්න. නැත්නම් ඉතින් මහා අපරාධයක් නේ ඔබ මේ ජීවිතේට කරගන්නේ. ඔබට මනුස්ස ජීවිතයක් හම්බුණා. කන ගැස් බෑවා වියසිදුරින් අහස දකින්නට වඩා අමාරු ක්‍රියාවක් නේ පින්වදිනේ වෙලා තියෙන්නේ. ඉතින් ඇයි ඔය සත්‍ය බාල්දු කරගන්නේ? ඇයි ඔකෙන් ප්‍රයෝජනයක් ගන්නෙ නැත්තේ? පොඩි දරුවගේ ඉඳලා පොඩි දරුවට කියලා දෙන්න පිංගුතනි මේ යථා ධර්මය. ඒකන සෙල්ලම් බඩුවක් උපමාවට අරගෙන තෙන්නුම් කරලා දෙන්න. පුතේ මේ සෙල්ලම් බඩුව කඩේ තියෙද්දී ඔබට නැතිවීම නිසා ඔබ පිළින්න ගත්තා. ඒ පිළිලා පිළිලා පිළිලා පිළිලා තමයි ඔබ අඬන්න ගත්තේ. දැන් ඔබ තමයි මේක අරන් දුන්නාම ඔබට හිනාවක් ගියා. එහෙනම් අර ওই හිනාවක් හැමතිස්සෙම එන්නේ පුතේ පිළීමකින් පස්සේ. එහෙනම් ඔය හිනාවට ඇලින්න එපා. ඔය හිනාව ඔබට උරුම වුණේ පිළීමක් හින්දා. එහෙනම් දැන් ඔය සෙල්ලම් බඩුව කැඩිලා ඔබ ආයෙ අඬනවා නේද? එහෙනම් ඇඳීමකින්ම ඉපදිච්ච එක ඇඳීමකින්ම කෙලවර වුණා නේද? ඔය අතරමැදි නේද ආස්වාදය කියලා පොඩි දෙයක් මරවුගුලක් තිබුණේ. ඔය මරව අර ආස්වාද මරවුගුල නිසා නේද පුතේ ඔයා දැන් තව එකක් හින්දන්නේ? ඔන්න ඔබ හොඳට කියලා දෙන්න දරුවන්. අත් අවුරුදු දරුවෙකුට තේරෙන්නේ නැද්ද ඔක කියලා දුන්නා? එංගදිනි ආස්වාද මරවුගුල හින්ද තමයි අපිත් මේ ගමන යන්නේ. පරිස්සම් වෙන්න. පරිස්සමෙන් කටයුතු කරගත්තේ නැත්නම් තමන්ගේ ජීවිතේ විනාශයි. මේ අද්දවිදි මේක කරගන්න බැරි වුණා. ඉතින් මහා අපරාධය. අදුම සෝතාපන්න වෙන්න බැරි වුණා. ඉතින් මහා අපරාධය. වීර්ය වඩන්න යෝනි පිංගුදෙනි. වීර්යවන්තයෝ නෑ එච්චරයි මට කියන්නේ. බොහොම අල්ප මාත්‍රයයි වීර්යවන්තයෝ ඉන්නේ. මාන්නකාරකම තමයි හිනේට ඉඳලා තියෙන්නේ. දවස් සතියක් දෙකක් අවුරුද්දක් දෙකක් වීර්ය වඩනවා. ඊට පස්සේ හිතෙන්නේ මොකක්ද? දැන් ඉතින් මම මුදුනා කියලා එතනින් එහාට මේ වීර්ය වඩන එක නවත්තලා වෙන මොනව හරි කර කර ඉන්නවා. ඒකෙන් තමයි ඔය විනාශය උදා වෙලා ඉන්නේ. ඒක නිසා පුළුවන් තරම් වීර්යවල මේක කරගන්න උත්සාහ කරන්න. කරගත්තේ නැත්නම් වෙන දේ ඔබ දන්න. ඔබට ආයි අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඔබගේ ආච්චි අම්මා කොහෙද ගියේ, ආතත් කොහෙද ගියේ, ඒ දෙන්නගේ අම්මා තාත්තා කොහෙද ගියේ, ඒ ගිය තැනටම ඔබටත් යන්න පුළුවන්. බොහෝ ශ්‍රේෂ්ඨ වැඩපිළිවෙලක් කරගෙන ගිය පන්සලට ආවද පින්වතුනි, බල්ලෙකුයි බැල්ලියෙකුයි. මේ බල්ලයි බැල්ලියි ඇවිදින්න මේ බල්ලගේ පාත හරියටම පින්වතුනි තද තැමිලි පාටන. ඒ කියන්නේ සිවුරේ වගේ පාටලු, තනිකරම බල්ලා. මේ බැල්ලි සුදු පාටයි. පන්සලටම ඇවිදින්න ඒ පන්සලේම නැගගෙන ඉන්නවා. බණ දහම් කතා කරද්දී ඒවට බාධා කරන්නේ නැතුව ඒවත් ඇහින්න අරගෙන ඉන්නවා. අහනවා නේද? ධ්‍යාන බෑ. ඇහින්න ඇරලා ඉන්නවා. හරීම හීලාව කටයුතු කරනවා. අන්තිමට මේ පන්සලේ හිටපු ඒ ධ්‍යානලාභී මහා උත්තමේ යොමු කළ බැලුවලු මේ කවුද කියලා. ඒ ළඟපාද පන්සලක හිටපු හාමුදුරු නමක් සහ උපාසිකාවක් ළුවේ ඉන්නේ. වැරදි වැරදි වැඩක් කරලා. හැබැයි ධර්මයෙන් ලැබිකම හුත් දෙවිලා තියෙනවා. ඒක නිසා කවදාකවත් ඒ ධර්ම දේශනාවක් යනකොටවත් ඒවට කරදර කරලා නැහැ. කෑ ගහලා හරිම හීනව හඩියුතු කළා. අන්තිමට මේ දෙන්න මැරුණා. මැරිලා යමු කළ බලද්දී රුක්ෂ දේවතාවුද වෙලා ඉන්නවා. අර උපනිශ්‍රේ ලැබිලා අර පන්සලේ මොකද හැම කෙනෙක්ම බොහොම හීල සතාට අත තියලා ආශිර්වාද කරනවලු නුඹට මේ අත්දැවීම් මිදිලා යන්න ලැබෙන්නේ කියලා. එනේ එහෙම ගම වේද තියෙනවා. එනේ හොඳ වෙලාවට ඒ ස්ථානයකට හරි ආවේ. නැත්තම් එහෙම. ඉතින් ලේසි නෑ. එක හාමුදුරු කෙනෙක් මාත් එක කියනවා. ඒ පන්සලේ ඉන්නවලු බැල්ලියා. හාමුදුරුව බණ කියන්න යනකොට හරියටම අර ගෑනු කිරිමි පිරිස් දෙක මැද්දේ බැල්ලියාවිල්ලා හරියටම මැද්දෙන් ඉඳගන්නවලු පොළොව බදාගෙන. බණ කියලා ඉවර වෙන කම් එතන. කවුරු යන්න කිව්වත් යන්න ඇරුව හාමුදුරුව යන්න කිව්වත් විතරලු යන්නේ. කවුද කියලා කියන්න ඕනේ නැහැ. ඒකයි බින්දෙනි මුදුන් වෙලා ඉන්නකොට මානේන මක්කටෝ අදිමානේන කුකුරෝ. මානේන් වඳුරෙක් වෙනවා, අදිමානේට ගියාම බල්ලෙක් වෙනවා කියලා කියයි. අදිමානේට ගියාම තමයි බින්දෙනි අර තථාගතයන් වහන්සේගේ සද්ධර්මයේ බැහැර කරලා බහා අලු කරලා දාලා තමන්ගේ දේ කියන්න ගන්න. ආහහා ඔකෝම නෙමෙයි ඔක මෙහෙම කළා නම් ඇති. ඔච්චර කරන්න ඕනේ නැහැ ඔක මෙහෙම කළාම ඇති. ආදී වශයෙන් දේව. ඒක නිසා ඉතින් පරිස්සම් වෙන්න. මේ ලෝකෙට සත්‍යෝ බිහි වෙන්නේ පටිච්ච සමුප්පන්න ක්‍රම වේදේ. ඒ සත්‍යෝ බිහි වෙන පටිච්ච සමුප්පන්න ගැඹුරු ක්‍රම වේදේ බින්දෙනි පටිච්ච සමුප්පාද කියන ක්‍රම වේදේට ඇතුල් වෙනවා. ඒ වගේ ගැඹුරු සාර ධර්ම. ඒ වගේ ඉස්සරහදී කතා කරගත්ත හැකි. සෝතාපන්න ඵලයටපත් වෙනවා. පුළුවන් තරම් පින්වතුනි සද්ධර්මයේ ශ්‍රවණය කළ මේ දුක්ඛ ආර්ය සත්‍ය දැකගන්න. මේ ලෝකේ සාරයි කියන මුලා දෘෂ්ටියක් තියෙනවා නම් ඔන්න ඔය දෘෂ්ටියෙන් ඔබ මිදිලේ යද්දී තමයි මේ ලෝකේ මහා අසාරයි, මේ ලෝකේ තුර මට තවදුරටත් යන්න ඕනේ නැහැ කියන දෘෂ්ටිය පහළ වෙනවා. මේක පහළ වෙච්ච අය ඉන්න පුළුවන් මෙතන. මේ යෝනිසෝ මනසිකාරයට වැහිලා අර මුදුන කඩන ගියා නම් යම් ප්‍රමාණයකට ඒ කෙනාට මේක අවබෝධයි. එහෙම නැත්තම් තව තව අහන්නයි තියෙන්නේ. තව තව අහන්න. හිතන්න එපා මේ මට බෑනේ කියලා. එහෙම එකක් නෑ. තව තව අහන්න. දේශනා 500ක් අහලින් දන්නේ නැ නෝක වෙන්නේ. ඒක කතාවක් තියෙනවා බින්දෙනි. අපි මේ මාත්මයක මම දැක්ක එක රූපයකටත් නඟලා තියෙනවා. යාළුව දෙන්නෙක් එකතු වෙලා වලක් හරනවා. දියමන්තියක් හොයන්නේ. දෙන්නම මේක හාරගෙන හාරගෙන යනවා දෙපැත්තේ. එක යාළුවෙකුට දියමන්තිය හම්බ වෙනවා. ඊට පස්සේ අනික් ඒ දියමන්තිය අරන් ඒ යාළුව ගියාම අනිත් යාළුව මොකද කරන්නේ? අර යාළුවගේ වලට බැහැලා ඒක හරනවා. දියමන්තිය හම්බ වෙයි කියලා. බල්ලකට තව අඩියක් හැරුණා නම් එයාගේ දියමන්තියත් එයාගේ වලේ තියෙනවා. තව අඩියක් හැරුණා නම් එයාගේ දියමන්තියට හම්බ වෙනවා. නමුත් ඒක හරන එක නතර කළා මොකද කරන්නේ? අර යාළුවගේ හම්බුණානේ. ඒ නිසා මොකද කරන්නේ? දැන් ඒක හරි. තව හම්බ වෙයි කියලා ඉන්නවා. මේ මෝඩ වැඩ පිළිවෙල වලට වැටෙන්න එපා. තමන් මේ ආර්ය මාර්ගයේ යනකොට තව කෙනෙකුට දානයක් දීලා එහෙම ලොකු දෙයක් හම්බුණා කියලා අයියෝ මේ ආර්ය මාර්ගයේ ගිහින්න වැඩන්නේ. අපි අරව කරන්නේ. අපි අනිත් අර වල හොඳ ට්‍රිප් එකක් ගිහිල්ලා අටම ස්ථාන වන්දනාවේ ගිහිල්ලා හරි සතුටින් ඒ ගැන කතා කරනවා. අපි මේ බණහා ඉන්නවා හරියන්නේ නැහැ. අපිත් යන්න ඕනේ එහෙම. ඔය මත්තන් වලට වැටෙන්නේ නැතුව පින්විතනි පුළුවන් නම් මේ භව ගමන කෙලවර කරගන්න. ඒක කෙලවර කරගත්තේ නැත්නම් ඔය හැමෝටම උරුම වෙන එක තැනක් තියෙනවා. ඒක තමයි ඔබගේ මහා ගෙදර හෙවත් සතර අපාය. සතර අපාය. මේ සත්‍යය වැලි හරියක් සතර අපාගත වෙන නියමිතයි. මෙතන ඉන්න ඔබ සෝතාපන්න නොවුනොත් පින්විතනි සතර අපායට නියමිත පිරිසක් ඉන්නේ. ඇයි? සත්තු මරලා තියෙනවා, හොරකම් කරලා තියෙනවා, බොරු කියලා තියෙනවා, කේලම් කියලා තියෙනවා, පරුස වචන කියලා තියෙනවා, හිස් වචන කියලා තියෙනවා, ඔය සියලු දේ කරලා තියෙනවා. ඒ කරපු එකක් එකක් නිසා ඔබ අපාගත වෙන්න හේතු තියෙනවා. මං කියන්නේ අනිවාර්යෙන් අපාගත වෙනවා කියලා. හැබැයි හේතු තියෙනවා. ඔය දරුණු ගති තියෙන නිරේට යන හේතු තියෙනවා නම් පින්වතුනි වහ වහ ඒ හේතු නැති කරගන්න. ඒක නැති කරලා තියෙන එකම ක්‍රමය තමයි සෝතාපන්න ඵලය. ඒකයි පින්වතුනි මේ ගිරිය කඩාගෙන සෝතාපන්න වෙන්න බණ කියන්නේ ඔබට. බුදුහාමුදුරුවෝ කියන්නේ සන්තියාවිය ඔමට්ටෝ ධෛයමානේව මත්තකේ සක්කාය දිට්ඨි ප්‍රහාණය සතෝ භික්ඛු පරිබ්බජි. දණ්ඩෙන් පහර ගන්න කෙනෙක් ඒකෙන් නිදහස් වෙන්න දැක් කරන්නේ යම්සේද? හිතට ගිනි යවිලිච්ච කෙනෙක් එය නිවා ගන්න තත් කරන්නේ යම්සේද? සත්කාය දිට්ඨිය දුරු කරන්නේයි මම මගේ ශ්‍රාවකීන්ට කියනවා කියලා. ඔන්න තථාගතයන් වහන්සේ ඔබගේ ශාස්ත්‍රුන් වහන්සේ නම් ඒ කියපු වචනේ හිස්මුදුනේ පිළිගෙන පුළුවන් තරම් බණ හා ඔය කාය සත් කියන මුලා දෘෂ්ටියෙන් අයින් වෙලා යන්න. ඒ විදිහට කටයුතු කරගන්න. එහෙමනම් පින්වතුනි බොහෝ වෙලාවක් සද්ධර්මයේ කතා කරන නිසා මේ දේශනාව හමාර කරන්න කලින් දැන් බලන්න මම මෙච්චර වෙලා ප්‍රඥා ශාසනයේ නැගා සිටව මෙතන. දැන් ප්‍රඥා ශාසනයේ නිවන් දකින්න බැරි පිරිසක් ඉන්නවා ඒකාන්තයෙන්. එහෙනම් ඒ අයට පින්වතුනි සතාගතයන් වහන්සේගේ කරුණා ශාසනයේ අවශ්‍යතාවය තියෙනවා. මේ ධර්මයේ මේට කලින් ශ්‍රවණය කරද්දී දේශනා කරද්දී ඒ ධර්මයේ පිළිගත්තේ නැති නිසා අද අභව්‍ය තැන්වල ඉන්නවා කියන. කියන දේ ඇහුවේ නැහැ. සාරයි සාරයි සාරයි කියේ උලාකතා හිටියා ලෝකේ. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ගිහිල්ලා වැල්ල ඉන්නවා අභව්‍ය තැන්. දැන් කියන බණක් තේරුම් ගන්න බෑ දුක් විඳින්න. එහෙනම් පින්වදින අපි දෙවෙනි වතාවටත් අනුකම්පා කරන මේ පිරිසට අපි කරගත්ත යම් පිනක් නියදෝග පතුරුවට හැරලා ඒ සිත් ප්‍රමෝදයට පත් කරවල ඒ අයම සුගිත මුදිත කරගත්තා නම් යම් දවසක ඒ අයටත් පුළුවන් මේ ගමන දෙවෙනි පාර හරි උත්සාහ කරලා බලන්න. ඔය දෙවෙනි පාර නෙමෙයි තියෙන්නේ. ඔබත් අනන්ත අප්‍රමාණ සංඛ්‍යාවක් ඔය බණ ටික අහලා ඔය බණ ටික පිළිපදින්න තුන හතර පහ ගිහිල්ලා ඇවිල්ලා ඉන්නේ. නේද නේ? ඉතින් දැන් ඉතින් මේකුන් ඉන්නවනේ. ඉතින් ඒකුන් සිහිපත් කරලා පින් අනුමෝදන් කරන ක්‍රමවේදයක් තියෙනවා. හැබැයි පළමු කොටම පින්වතුනි මෙන්න මේ කියන කරුණ පොඩ්ඩක් හිතන්න. මේ ලංකාවේ අපේ මිනිසුන්ට අමතක වෙන කරුණු තියෙනවා. ඔබට මතක ඇති පින්වතුනි මහා ආහාර යුද්ධයක් තිබ්බා මේ ලංකාවේ. ඒ මහා ආහාර යුද්ධ කරන්න ගිහිල්ලා අපේ සොල්දාදුව මිනි මැරුව ඔබට මතක ඇති. මිනි මැරනවා කියලා කියන්නේ පින්වතුනි ඒ එතනින් පස්සේ අභව්‍ය තැනක උපදින්න තියෙන ඉඩ වැඩි. නිකන් අපිව රවට්ට ගන්න ඕනේ නැහැ. දැන් ඔබ මරන්නේ ඔබගේ හතුරව නෙමෙයිද? දැන් ওই හිරේ ඉන්නවා මිනි මරපු කෙනෙක්. දැන් මරලා තියෙන හතුරෙක්ව නෙමෙයිද? එහෙනම් දැන් එයා හිරේ යන්නේ නැද්ද? එයා මේ දුගතියට යන්නේ නැද්ද? යනවනේ. ඉතින් එහෙනම් හතුරෙක් මැරුවා කියලා බින්විතනි රට වේද ගන්න උනත් මොනවට උනත් මිනිෙක් මැරුවා නම් අභව්‍ය තැනකට වැටෙන්න ඉඩ වැඩි. එහෙනම් බින්විතනි අපි වෙනුවෙන් මිනි මරපු මිනිස්සු ඉන්නවා. යුද්ධ කරපු අපිට මේක රැකලා දෙන්න, අපිට සාසනය රැකලා දෙන්න, අපිට මෙහෙද විහාර ටික රැකලා දෙන්න, නිදහසේ ජීවත් වෙන්න මර බය නැතුව ඒ මට්ටම හදලා දීපු ඒ උත්තර පිරිස අද අභව්‍ය තැන්වල ඉන්නේ. පළවෙනි අවුරුද්දක් ඕනම් පින් දෙන්නේ නැති. ඊට පස්සේ මතකවත් නැහැ. මුල් කාලේ නම් පොර කතා පින් දෙනවා. ඇයි මතු වෙන්න? දැන් මතකයක්වත් නැහැ. පින්වතුනි මේක කරන්න හොඳ නැහැ. ආර්ය කවදක්වත් පළගුණ සලකන්නේ නැතර කරන්නේ නැහැ. ඒක නිසා පින්වතුනි ඒ පිරිසව සිහිපත් කරලා එයාට පින් අනුමෝදන් කරන්න ඕනේ සියලුම දෙනා ඔබ කරන හැම පිනකදී හැම පිනක් කරද්දී මොකද ඔබ දෙන පින එයාට අනුමෝදන් වෙන්න කැපයි මොකද ඒ අය ඔබ වෙනුවෙන් ලොකු සේවයක් කරපු නිසා එන එයාව සිහිපත් කර කර එයාට පින් දෙන්න අන්තිමම අවහවේ තැන ඉන්න කෙනාවත් අන්තිමම කෙනාවත් නිදහස් වෙනකන් ඒ අයට පින් දෙන්න පින්වතුනි ඒ ත්‍රිවිධ හමුදාව පොලිසිය විතරක් නෙමෙයි මේ යුද්ධෙට මැදිහත් වෙච්ච සාමාන්‍ය වැසියෝ හතුරු පිරිස් ඉන්න යුද්ධ කරපු හතුරු පිරිස් ඒ අයවත් ඔය අභාවේ තැන් වලින් නිදහස් කරලා දාන්න ඔය අභාවේ තැන් වල හිටියොත් එහෙම පින්වතුනි එතනින් බලවත් වෙනා ගිහිල්ලා ඔය රට පාලනය කරන අයද අවවාද අනුශාසනා කරන්න පුළුවන් ළඟ ඉඳගෙන හිත් වලට වැහිලා ඉඳගෙන අපි වයින්නේ අර මිනිස්සුන්ට ඊට පස්සේ අපි දන්නේ නැහැ ගුප්ත ලෝකේ මොනවද වෙන්නේ කියලා ගුප්ත ලෝකේ මොනවද වෙන්නේ කියලා දකින්න සමාධි නැහැනේ මිනිස්සුන්ට අර රූපේ පේන රූපෙට විතරයි හැමදෙස්සෙම ගහන්නේ අර වගේ දේවල් වෙන්න පුළුවන් ඉතින් ඒ දේවල් වෙන්න එතකොට රට පාලනය කරන උතුම හින්දාද නැහැ අපි හින්දා ඇයි අපේ යුතුකම අපි කරන්නේ නැති නිසා ඒක නිසා බින්දිනේ සියල්ලම විසින් විහිදුවල හරින්න පින් අනුමෝදන් වෙලා සුඛිත මුදිත වෙන්න කියලා ඒ වගේම බින්දිනේ මේ ත්‍රිපිටකයේ අපිට ගෙනාවු මහා උත්තම පිරිසක් ඉන්නවා ඒ උත්තම පිරිසම අමතක කරන්න බෑනේ එක බින්දු මාත්‍රයක් ඔය මාතලි අලුලෙන් විහාරයේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කළාම මුළු පළාතකම තිබ්බ එක ත්‍රිපිටකයයි අද නම් ඉන්ටර්නෙට් එකේ ත්‍රිපිටකය තියෙනවා. ඔය ත්‍රිපිටකයේ ගිනි තියන්නේ ඇද්දි? පපුවට තුරුල් කරගෙන ඔය ත්‍රිපිටකේ දුවදුව යන හැටි හොඳට දකින්න පින්වතුනි හිතේ. ඊතල පාරවා කාගෙන විවැඳ වැටෙද්දි පිටකොඳු කුඩු වෙනකන් ඇට කැඩෙනකන් ගහලා ත්‍රිපිටකයේ උදුරන්න හදද්දි ඒ දුන්න නැතිකොට ලාම්පු දෙක ටිකක් දාලා ගිනි තියලා යන්නේ නැති. ඒ පිට ගිනි ගනිත්වා ත්‍රිපිටකයේ ගිනි නොගනිත්වා කියලා ත්‍රිපිටකයේ බඩ යට තියාගෙන රක්ෂා කරපු මහා උතුම හිටපු කාලය මේ මහා උතුම හිටපු දේශයක් තිබුණා මේ ලංකාද්වීපේ එන ඒ උත්තමිය මේ ත්‍රිපිටකයේ රැකලා දුන්නේ පින්වතුනි අපිට ත්‍රිපිටකයේ වැඳ වැඳ ඉන්න නෙමෙයි මේ දහම තේරුම් අරගෙන නිවන් දකින්න නැත්තම් ෆොටෝ එකක් ගහලා එවන්න දීපන්නේ මෙන්න මේකක් තිබ්බා මේකට දැන් වැඳහල්ලම්බල කියලා ඉතින් අද ත්‍රිපිටකය අපි අතට තියෙනවා. එහෙනම් ඒ දක්වාම අප කැප වෙලා කටයුතු කළා නම් යම් කිසි පිරිසක් අපේ අතට මේ ත්‍රිපිටකය පත් වෙනකල් අන්නේ පිරිසව දීපත් කරලා පින්වදින ඒ ඇයට අපි පින් අනුමෝදන් කරන්න ඕනේ. මොකද අද මේ සද්ධර්මයේ අවබෝධ කරන්නේ, දේශනා කරන්නේ, අරවණේ කරන්නේ ඔක්කොම කරන්නේ ඒ උත්තම ත්‍රිපිටකය නිසා. එහෙනම් ඒක රැකගෙන ආපු මහා උත්තමිය මේ අද්දවිලි නිවන් දකින්න ඕනේ නැද්ද? මේ සම්බුද්ධ ශාසනය ඇතුළේ නිවන් දකින්න ඕනේ නැද්ද? එනං ඒ ආව දෙහිපත් කරලා පින් දෙන එක අපේ යුතුකම. ඒ වගේම ඔය අපි මේ පින්වතුනි මේ සංසාරේ එනකොට අද අපි කතා කරනවා අපිට අසත්පුරුෂයන්ගෙන් කරදරයි කියලා. ඔය වැඩේම අපි අසත්පුරුෂ පැත්තට ගිහිල්ලා ආර්යයන්ට කරලා නැතුව ඇද්ද මෙච්චර කාලයක් සංසාරේ ඉන්නේ? ඈ අපිද මේ ධම තේරිච්ච නැති කාලේ ආර්යෝ මේක තේරුම් අරගෙන මේ ගමන යන්න හදද්දි උන්වහන්සේලාගේ කකුලෙන් අදින්නේ නැතුව ඇද්ද අපි? උන්වහන්සේලාට හිංගි හිංසා කරන්නේ නැතුව ඇද්ද අපි? මේ හන්දියේදී මට මූ බැන්නා කියලා මුළු පවුලම ගෙයක් ඇතුළට දාලා ගිනි තියලා ඉන්නේ නේද පින්වතුනි? ඔය ගිනි ගන්න වෙලාවේදී උඹවටන් හතුරෙන් ඉන්න දෙන්නේ නැහැ උඹව විනාශ කරනවා කියලා මිරිකි මිරිකි මැරිලා ගිහිල්ලා අද අම්බම් මේ තැන්වල ඉඳගෙන අපිට කෙනෙහිලිකම් කරනවා. අද අපි මොකද කියන්නේ? අපි මේ බොහොම දහම ඇසුරු කරගෙන නිවන් දකින්න යන්නේ අපිටමනේ මේවා කරන්නේ කොහොම කියලා හරියනවා. දහබළු වැඩ කරගෙන මේ ආපු සංසාරේ පින්වතුනි වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙන පිරිස ඕනේ තරම් ඇති. ඔන්න ඔය පිරිස ඔය තත්ත්වයට වැහැලා තියෙන්නේ අපි එදා කරපු දහබළු වැඩ. එන අද අපිට දහමක් තේරුණා නම් මේ පින ඒ අයටත් විහිදුවල පතුරවන්න ඕනේ. ඒ විහිදුවල පතුරවල පින්වතුනි ඒ අයව සුභිත මුිත කරවන්න ඕනේ ඉන්න අභාමේ තැන් වලින් අනුමෙදිලා. ඒක නිසා තමයි මේ පුණ්‍යානුමෝදනාව ටිකක් වැඩිපුර කරන්නේ. ඔබව මේවෙන් නිදහස් කරවන්න මොකද මේව උපනිශ්‍රේ වෙනවා නිවන් දකින්න. නැත්තම් මේක ලේසියෙන් ගැලවිලා යන්න බෑ. ඒව පුළුවන් තරම් උපනිශ්‍රේ කරගෙන ඕනේ මේ ගමන යන්න. නැත්තම් යන්න දෙන්නේ. ඉතින් ඒක නිසා පින්වතුනි මේ පුණ්‍යානුමෝදනාව කරන වෙලාවේදී ඔබ සියලු දෙනාම ඒකට සම්බන්ධ වෙන්න, ඒ කියන පිරිස් සිහිපත් කරගෙන ඒ සියලු දෙනාට මේක විහිදුවල පතුරවලා හරින්න. අඩුම තරමේ පින්වතුනි අද මේ ස්ථානයේ අරගන්න ඇත්තේ සල්ලි වලට වෙන්නේ නැති. එහෙනම් මේකට සල්ලි දීපු අය වගේම මේ ගොඩනැගිල්ල හදන්න ගඩොලක් ගඩොලක් ගානේ මේ ස්ථානවලට ගෙනල්ලා මේවා තියලා බැඳලා කරලා සකස් කරපු නිසා නේද අද සල්ලි වලට හරි මේක ගන්න පුළුවන් උනේ. එහෙනම් ඒ මත්තමකට යනකම් මේක හදමු පිරිසට අපි දෙන දින අනුමෝදන් වෙන්න පුළුවන් නේද? මොකද අපි මේක ප්‍රයෝගී කරගෙන මේ සද්ධර්ම ශ්‍රවණය කළා, මේක ඇතුලේ ඉඳගෙන වැඩි මදුරුවන්ගෙන් ආරක්ෂා වෙලා, අවුරස්මින් ආරක්ෂා වෙලා, වැස්සෙන් ආරක්ෂා වෙලා, එහෙනම් ඒ හැම එකම උපනිශ්‍රේ සැලසුණා නේද? ඔන්න ඔය ටික සිහිපත් කරගන්න. ඒ සිහිපත් කරලා දෙන්න දිනේ සිංහදෙනි මේක හදන්න ගඩොල් කපපු එකා මැරිලා ඉන්නවද? ආන්න ඒකටත් මේ දින උපනිශ්‍රේ වෙලා එතනින් මිදෙන්න පුළුවන්. එක පෙරේතෙක් හරි නිදාස් වෙනවා නම් කොච්චර දෙයක්ද පින්වතුනි? කොයි මොහොතේරි ධර්මයක් අවබෝධ කරගන්නේ? ඒකයි. ඉතින් එහෙනම් ඒ විදිහට පින් අනුමෝදන් කරන්නේ. ඉතින් ඒ කියන සියලු දෙනා සිහිපත් කරලා පින් අනුමෝදන් කරනවට සූදානම් වෙන සියලු දෙනා. හොඳයි පින්වතුනි, එහෙනම් පළමු කොට සිහිපත් කරගන්න සසගතයන් වහන්සේ විසින් දේශනා කරන වදාළ දේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ඒ ශ්‍රී සද්ධර්මයේ ලෝකේ පුරා ප්‍රචාරය කරන්නා වූ ඒ උත්තම වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිළිසිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීනු පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරේ නියතොල පතුල් හරිනේ පිං මිහි දීපදිරිය යමින් මේ මහා උත්තමියෝ මේ අත්ලමේ සුරදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘතමා නිර්වාණ ශාන්තිම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා පිං අනුමෝදන් කරා. ඒ වගේම පිං උදේට මොහොතකට සිහිපත් කරගන්න තථාගතයන් වහන්සේ විසින් දේශනාකට වදාළ ජී ශ්‍රී සද්ධර්මයේ මුඛ පරම්පරාවෙන් පවත්වගෙන එවිදිලා එදා මාතෘකාවේ අනුලෙන් මහල් ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කළ ඒ ත්‍රිපිටකයේ ආරක්ෂාව උදෙසා ලේමක පූජකලා වූ තමන්ගේ පණ පූජකලා වූ මේ මහා උත්තමයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඔබ විසින් දැස් කරගත්තා වූ සීනම පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරෙහි පීදුල පතුරුල හරිනේ පිං මිහි දීපත්‍රියාවෙන් ඒ උත්තමයෝත් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘතමා නිර්වාණ ශාන්තිම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරා. ඒ වගේම සිංහදින මොහොතකට සිහිපත් කරගන්න දසදහසක් ලෝක ධාතුවේ ඉඳලා මේ ස්ථානයට ආවා වූ සීලමු දිව්‍ය බ්‍රහ්මාදීන්, ඒ වගේම තමන්ගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෙන් සිරහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ ඒ ඉන්ද්‍රෝ බින්ද චන්දසේකර ප්‍රජාපති ආදී සීලම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ අය කෙරෙහි විදුල පතුල සරණී පිං විහිදී පැතිරී යාමෙන් ඒ අයගේ දේවානුභාවයේ බැලි වේවා, ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා, භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෙන් චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා, බලාපොරොත්තු වන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා යටත් වෙන අනුමෝදන් කරා. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න ඔබ නමින් ජම්මාන්තර ගතවන් දෙදෙනා වූ සීගම ඥාති මිත්‍රාදීන්, තමන්ගේ අම්මා තාත්තා ගුරුවරයා දුව දරුවෝ ඥාතියෝ හිත මිත්‍රාදී සියදෙනා සිහිපත් කරගන්න. ඒ වගේම ඒ මහ දරුණ යුද්ධයක් පවතින කාලෙක මිය පරලෝ ගියා වූ ඒ ත්‍රිවිධ හමුදාවේ පිරිසක්, පොලිසියේ පිරිසක්, සතුරු හෝ මිතුරු හෝ එදින් පැමිණුණා වූ ඒ සීලු දෙනාවත් සිහිපත් කරගන්න. ඒ වගේම සිංහදෙනි මේ අද්දවේ විතරක් නෙමෙයි මේට කල්පතුම එකක් ඇතුළත තමන් තාම වෙච්ච තාත්ත වෙච්ච ගුරුවරු ඥාතිද මිත්‍රාදීන් වෙච්ච ඒ සීලු දෙනාව සිහිපත් කරන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ අගිරිත් පියදුන පතුල රණී තින්ගේ දීපැදිරී යාමෙන් ඒ අදම් ප්‍රියබව විස්තරේ කින්නනම් ඒ ගත මෙදේවා අජරාමන සංඛ්‍යාත නිවෙනින් සන්න සීමලවත්වා කියලා සාදු කියලා යට තින් අනුමෝදන් කරා. ඒ වගේම බින්දිරි මොහොත කළ සීපත් කරගන්න මේද කල්පන්දුකක් ඇතුළත තමන් විසින් අවඩ සාධාරණයට ලක් කරන තමන් කෙරේ වෛරයෙන් ක්‍රෝධයෙන් පසුවිලා මැරලා ගිහිල්ලා අදෝ බෝමාරුණව කපනවා කොටනවා කියාගෙන ඔබ පිටපස්සෙන් ඇවිදින සත්ව වේසෙන් හෝ මනුස්ස වේසෙන් හෝ අමනුස්ස වේසෙන් හෝ ඇවිදින් තමන්ගේ ආර්ය ගමනට බාධා පවනවා නම්, ලෞකික ජීවිතයට බාධා පවනවා නම් අන්නේ සිරු දෙනාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීනම පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ අය කෙරෙහි මිහිදුල පතුල් හරිනේ පිං මිහිදී පැතිරී යාමෙන් ඒ අය අභවින්තාලයෙන් අත මිදේවා අජරාමර සංඛ්‍යාත නිමිනින් සැනි සිමලවත්වා කියලා සාදු කියලා යටත් වෙන අනුමෝදන් කරනවා. ඒ වගේම දෙඟදෙනි මොහොතකට සිහිපත් කරගන්න ජීවතුන් අතර ඉන්නා වූ කිසි විශේෂයෙන්ම ඒ තථාගතයන් වහන්සේ විසින් දේශනා කර වදාළ දේ ශ්‍රී සද්ධර්මයේ ලෝක පුරා ප්‍රචාරය කිරීම උදෙසා ධර්ම ප්‍රචාරය සඳහා තමන් විසින් මෙහෙඳ මාන්දීන් හරි අමු කර ගන්නා උදණින් කොටසක් අප කැප කරලා කටයුතු කරන්නා වූ සිළු පිළිසිහිපත් කරගන්න, ශ්‍රමයෙන් උදව් කරන්නා වූ පිළිසිහිපත් කරගන්න, ඒ වගේම තමන්ගේ අම්මා තාත්තා දුව දරුවෝ ගුරුවරු ඥාති මිත්‍රාදීන් තමන්ගේ සේවක සේවිකාවන් ස්වාමි දරුවන් ස්වාමි දිනියන් මේ සිළු දෙනාව සිහිපත් කරගෙන ඔෆිසින් රැස් කරගත් ආ සිළු පුණ්‍ය ගංගා මුදල ගංගා ඒ අය කෙරෙහි මිහිඳුළු පතුල් හරිනේ පින් විහිදී පැත්‍රියා මෙලිය අධ්‍යාම විග්‍රහ බලු පත්‍ර දෝසාන්ද කාර් තිනවන ඒ සිළු දෝසාන්ද කාර්ය ගසාදු රිඹුත වේවා යක්ෂ බේද පිසාජ මලගේ වල කුම්බන්දා දේ වේද නියව දෝසාන්ද කාර් තිනවන ඒ සිළු දෝසාන්ද කාර්ය ගසාදු රිඹුත වේවා ස්වාගත වාහෝ හාවු දෝසක සංකන්ද දෝසාන්ද කාර් තිනවන ඒ සිළු දෝසාන්ද කාර්ය ගසාදු රිඹුත වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය සුරදී මජරාමන සංඛ්‍යාත නිවිලින් සැන සීම ලබත්වා කියලා සාදු කියලා සිංහල බඳක් කරන්න ඒ වගේම නිගුතර මොහොතකට සීපත් කරන දෝමී ස්ථානයේ ඇවිදලා සද්ධර්මයේ සුමනී කරනට කලින් ආහාරයෙන් පානයෙන් සංසර්පණේ වුණා නම් ඒ ආහාරයෙන් පානයෙන් ලැබුණ අවසන්ගේ ශක්තිය ප්‍රයෝගී කරගෙන සද්ධර්මයේ සුමනී කරලදී අවබෝධ කරගන්න නැති. එහෙමනම් ඒ ආහාර පාන සකස් වෙලා එදා ඇත අතීතයේ ඉඳලා බැවුව මොන සකස් කළාද නේලි සකස් කළා කුඹුරු වඹුරලා ගෝයන් කබලා පාගලා ආහාරයක් වශයෙන් ඔබගේ ඇදටපත් කරගන්න කම් අපි වීලෙල කරලා අපකප කරලා කටයුතු කළා වගේ යමුද පිළිසක් ඉන්නවා නම් අන්නේ සිළු දෙනා වශයෙන් පත් කරගෙන ඔබ සිඳුරන් කරගත් ආ උසීන වුණේ ගංගා අදුර ගංගා එයාගේ පිදුල පතුල රිනේ මේ විහිදී බද්‍රියාමෙන් එයා යම්කිසි අභවින් තාලෙන් කියනවා නම් ඒ ගස විදේ වාජාමන සංඛ්‍යාත නිවෙනින් තන් දීම ලබත්වා කියලා සාදු කියලා ඒට සිංහුන් මතක් කරන්නේ. ඒ වගේම දින මොහොතක සිහිපත් කරගෙන අද මේ ස්ථානෙට බොහෝ දුර බැහැර ඉඳලා ඉන්නේ නැති මම්මාවත් මනාකොට සකස් වෙලා තියෙනවා. යාන වාහන මනාකොට සකස් වෙලා තියෙන නිසා පන්සෙන් මේ තරණ ළඟා වෙන පුළුවන්කම ලැබුණා එමුනම් ඒ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ පැටිගත වෙලා නැවත නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ වගේම කලීවි මේ වෙලාවේ ලෝකේ ඉන්න ඕනෑම කෙනෙකුට සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ හැකියාව ලැබිලා තියෙනවා. මම මේ සිහිිරු දේ උදා වෙලා තියෙන විද්‍යාත්මක සම්මත පිරිසක් සහ ඒ ආගේ අන්තේ වාසික පිරිසක් විසින් ලෝකෙට දීපු දායාද නිසා එහෙනම් ඒ දායාද උපයෝගී කරගෙන නිවන් දකින්න යන ඔබ දෙන පින අනුමෝදන් කරන්න ඒ ආගේ කැපයි. එහෙනම් ඒ ආයු සිහිපත් කරගෙන ඔබ දිනන කරගත්තා වූ සීලම් ගං කුණි ගංගා කුසල ගංගා ඒ ආගේ රේ බීදුල පතුල හරණේ තින් මේ දීපත්‍රියාමේ නේ යත් අපි අභාවින් තන්නේ කියනවා නම් ඒ ගත මේ දේවා අදිරාම සංඛ්‍යාත නිවිලින් සැන සීම ලබත්වා කියලා සාදු කෙනේ යත් තින් අනුමෝදන් කරන්න. එමනම් බිංගදිනි බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා, බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා, බුද්ධ පූජා පැවැත්වුවා, දාන මාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගත්තා, ඒ කරගත්තා වූ අනන්ත අප්‍රමාණ පුණ්‍ය සම්පාදන ධර්මයන්ගේ බල මහිමෙන් මේ මිහි මඬල තුළ ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා බිහි වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ. ඒ වගේම බිංගදිනි කරගත්තා වූ අනන්ත අප්‍රමාණ පුණ්‍ය සම්පාදන ධර්මයන්ගේ බල මහිමෙන් ඔබ සිඳු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අධ්‍යයනය තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘතමා නිර්වාණ සාන්තිම සාක්ෂාත් වේවා කියන සාදු කියන පින් මොදන් වෙන සීල දෙනාට තෙරුවන් සරණයි.